සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාසං සුතිසාරදී සං සන්දේර කං ස්වන්න තනුපලා සං සංලාපදේසින් පනමේ විසාසං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා භාවිතා බහුලී කථා පඤ්ඤා වුණ්ඩියා සංවන්තන්ති කතමේ චත්තාරෝ සම්පුරිස සංසේවෝ සද්ධම්ම සවනං යෝනිසෝ මනසිකාරෝ ධම්මානු ධම්ම පටිපන්ති ඉමේ කෝ භික්ඛවේ ධම්මා භාවිතා බහුලී කථා පඤ්ඤා බුද්ධියාය සංවත්තන්ති ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි මරිනවැලෙහි සම්බුද්ධාලෝක බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන පුන් පොහෝ දින වැඩසටහනයි අදත් මේ 2021 වර්ෂයේ පොසොන් පොහේ නිමිති කරගෙන මේ පින්තුන් මේ සිල් සමාදන් වෙලා ඉන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ධර්ම දේශනාව සඳහා අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ බුද්ධේ කියන සූත්‍රය. සංයුත්ත නිකායේහි සෝතාපට්ටි සංයුත්තේ ඇතුළත් බුද්ධේ කියන සූත්‍රය. බුද්ධේ කියන්නේ වර්ධනය කියන එක, ඩෙවලොප්මන්ට් කියන එක. එතකොට ප්‍රඥාව වර්ධනය වන්නට හේතු වන කරුණු හතරක් පිළිබඳවයි මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරන මහණෙනි කරුණු හතරක් දිගින් දිගටම භාවිත කරනවා නම්, පුහුණු කරනවා නම්, වඩනවා නම් ඒ තැනැත්තාගේ ප්‍රඥාව දියුණු වෙනවාය කියලා. මොනවද ඒ කරුණු? සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියනවා. අපි බොහෝ විට මේ කරුණු හතර අහලා තියෙනවා. වෙනතන හුඟා පුරුදුයි මේ කරුණු හතර නේද? කටපාඩන්නේ මොනවද හතර? සත්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ කරුණු හතර තමයි ආරම්භක පියවරේ ඉඳලා අපේ සමාජීය ජීවිතයේ සැබැලස දියුණු වෙන්නටත්, සුගතිගාමී වෙන්නටත්, මානසික සුවය දියුණු වෙන්නටත් සහ අවිද්‍යාදී සියලු කෙලෙසුන් ප්‍රහීණ කරලා සංසාර චක්‍රයෙන් සපුරා නිදහස් වෙන්නටත් හේතු වන, ප්‍රඥාව ලබා ගැනීම සඳහා හේතු වන ප්‍රධාන කරුණු හතරක් විදිහට මේ හතර දක්වනවා. එතකොට මේ කරුණු හතර කොයිතරම් අපේ ජීවිතයට සම්බන්ධ කර ගැනීම මත තමයි, සම්බන්ධ කර ගන්නවාද කියන කාරණේ මත තමයි අපේ ආධ්‍යාත්මික දියුණුව කොතෙක් දුරට යනවාද කියන එක තීරණය වෙන්නේ. විශේෂයෙන් මෙවැනි කාලයක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මයේ පවතින බුද්ධෝත්පාද කාලයකදී අප ධර්මාභෝධය ලබන්නේ ශ්‍රොතවත් ශ්‍රාවකයන් විදියට ශ්‍රාවක බෝධියෙන් තමයි අපි නිවන් දකින්නේ. ඒ සඳහා අනිවාර්යයෙන්ම අපි ධර්ම ශ්‍රවණය කරන්නටම වෙනවා. අබුද්ධෝත්පාද කාලේ නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් විදියට මුලින්ම ධර්ම අවබෝධය කරන්න පුළුවන්. නමුත් මෙවැනි කාලයක අපි ශ්‍රොතමය ඥානයෙන් මුලින් දැනුම ලබාගෙන චින්තාමය ඥානයෙන් ඒක දියුණු කරගෙන භාවනාමය ඥානයෙන් වඩලා තමයි ඒක ලබා ගන්නට ඕන. හිදී කල්යාණ මිත්‍රාශ්‍රය සුවිශේෂී කාරණයක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කල්යාණ මිත්‍රයා මුණ ගැහෙන්නේ නිකන් නෙවෙයි පින්තුනි, සසර කලාව ලොකෝ පින්කම කනිසංශයක් විදියට. කල්යාණ මිත්‍රයත් යහම ලැබෙන්නේ. ඒකට සසර ලොකෝ පිනක් තියෙන්නට ඕන. ඒ පිනේ ආනිසංශය ලැබෙනකොට හැබැයි අපි දක්ෂ වෙන්නට ඕන ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න. දැන් අපට තියෙන ලොකුම දේ තමයි අපි බොහෝ විට පින්කමක් කළා තිමිනා පුණ්‍ය කම්මේන මාමේ බල සමාගමෝ කියන ගාථාව අපි නිතර කියනවානේ. ඒ පින්කමේ ආනිසංස අපි ඇත්තට මේවටත් ලබාගෙන තියෙන්නේ. සමහර විට කල්යාණ මිත්‍රයන් හම්බ වුණාම අපිට ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න තරම් බුද්ධියක් නැහැ ඇත්තෙම. ඇතැම් විට කල්යාණ මිත්‍රයන් අපට සැබෑ කල්යාණ මිත්‍රයන් ලෙස හඳුනා ගන්න බැරි වීම නිසා අපි නොමගට යන වෙලාවල් තියෙනවා. මම හිතන්නේ ඒ නිසා මේ ඉමිනා පුණ්‍ය කම්මේන ගාථාව කියන වගේම කල්යාණ මිත්‍රයන් මට සසරදී ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා විතරක් නෙවෙයි, ඒ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න මට ඉහෙළම ප්‍රඥාවකුත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න වෙනවා. නැත්තම් අර අන්ධයෙක් ළඟ මණිකක් දැම්ම වගේ කල්යාණ මිත්‍රයෝ අපට අහිමි වෙලා යනවා. අන්නේ සඳහාක නිතරම ඉහළ බුද්ධි තලයක ඉන්නට වෙනවා. ධර්මානුකූලව දහම තුළින් අපි බුද්ධිය දිනු කරන, ප්‍රඥාව දිනු කරන මාවතක අඛණ්ඩව ඉන්න සිද්ධ වෙනවා. එහෙම වුණොතින් තමයි අපට ටිකෙන් ටික ඉහළම කල්යාණ මිත්‍රයන් වෙත ළඟා වෙන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට මේ කල්යාණ මිත්‍රයන් අපට ලැබෙනකොට එක හතකින් අපි මේ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න දස්ස වෙන්නට ඕන. ඒකට කියනවා මුලින්ම කල්යාණ මිත්‍රතා, කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන, කල්යාණ සහායතා කියලා තියෙනවා. කල්යාණ මිත්‍රයන් යාළු කරගන්නටත් ඕන. කල්යාණ මිත්‍ර සංකරංකතා කියලා කියනවා. ඒ කල්යාණ මිත්‍රන්ට අවනත වෙන්න ඕන, නැමෙන්නට ඕන. නැමෙන්නේ ඔළුව නෙවෙයි. නැමෙන්න ඕන මොකද්ද? ඔව්, කන් දෙක නැමෙන්න ඕනේ. ඒ කල්යාණ මිත්‍රයන් කියන දේ අහන්නට අපි සංවේදී වෙන්නට ඕන. මේකට තමයි කරණි මිත්‍ර සූත්‍රයේ සෝචය කියලා ගුණයක් තියෙන්නේ. මේ සෝචය කියන එක සාමාන්‍යයෙන් පරිවර්තනය කරන්නේ කීකරුකම කියලා, ඔබීඩියන්ස් කියන එක. ඔබීඩියන්ස් ම නෙවෙයි ඒක. ඒකට කියන්නේ ඇක්ටිව් ලිස්නින් කියන එක. It should be gently spoken කියන එක. අපි සාවධාන වැහුම්කන් දෙන සූදානම් වෙන්නට ඕන. එතකොට මේ කල්යාණ මිත්‍රයන් එක්ක කොතෙක් දුර යනවාද කියන එක තීරණේ වන්නේ උදේ කල්යාණ මිත්‍රයන්ගේ ගුණය විතරක් නෙවෙයි. අපේ ළඟත් ඉහළ ගුණයක් තියෙන්නට ඕන. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ ළඟ අඩුපාඩු තියෙන පුළුවන්. හැබැයි අඩුපාඩුකම් තිබුණත් ඒ අඩුපාඩුකම් අඩු කරගන්න ඕන කියන අවංක උත්සාහයක් තමන්ගේ ළඟ තියෙන්නට ඕන. අන්න එහෙම නොවතින් තමයි අපට විශාල දුරක් ඒ කල්යාණ මිත්‍රයන් සමග යන්න පුළුවන්කම තියෙන්නේ. අනෙක් දේ තමයි අපි බොහෝ විට හිතන්නේ කල්යාණ මිත්‍රයන් කියවම අපට මුහුණට මුහුණ හමු වෙන්න ඕන කියලා. සජීවීව මුණ ගැහෙන්න ඕන කියලා තමයි අපට බොහෝ විට හිතෙන්නේ නේද? බුද්ධ කාලේ නම් එහෙම තමයි බොහෝ විට. නමුත් පින්වත්නි, අද වර්තමානයේ අපි බොහොම වාසනාවන්තයි. අපට කල්යාණ මිත්‍රයන් අපේ ජංගම දුරකථනයටම ගේන්නව ගන්න පුළුවන්. ඇයි, හොඳ ධර්ම දේශනා තියෙනවා නම් අපට වාහන යන ගමනොත් ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගෙන යන්න පුළුවන්. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා කියලා කියන්නේ එකට ළඟින් ඉඳගෙන සමීපව ඉන්න එකම නෙවෙයි. ඒ කල්යාණ මිත්‍රයන් දේශනා කරන පණිවිඩය, සඳහන් කරන පණිවිඩයේ මැසේජ් එක මොකද්ද කියලා තේරුම් ගන්න අපි දක්ෂ වෙන්නට ඕන. බොහෝ විට අපි හොඳ අයගේ ගතිගුණ ගැන කතා කරනවා. අහවල් කෙනා හොඳයි, හොඳ ගතිගුණ තියෙනවා, හරි සංවරයි, හරි ප්‍රඥාවන්තයි, හුඟක් දන් දෙනවා කියලා අපි කියනවනේ. ඒ කියන්නේ කොහොඳයි. නමුත් වෙනතන ඊටත් වඩා වටිනවා ඒ දක්ෂම ගුණවත් කල්යාණ මිත්‍රයන් අපට මුණ ගැහුණාම ඒ ඇගේ ළඟ තියෙන සුවිශේෂී ගුණ අපි හඳුනාගෙන හැකිතාක් දුරට ඒ ගුණ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න අපි උත්සාහ ගන්නට ඕන. ඒක තමයි වටිනාම දේ. කෙනෙක් ගැන ගුණ කතනය කරන එක එච්චර අමාරු නැහැ. නමුත් වටින්නේ අපි ඊටාම සියුම් විදියට ඒ කෙනාගේ ළඟ තියෙන ගුණාංග හඳුනාගෙන හැකිතාක්දුරට අපේ ජීවිතයට ඒ ගුණාංග සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නට ඕන. මේ ගුණාංග කියන එක තියෙනොතින වයෝවෘද වෙන්නම ඕනේ නැහැ සමහර අයගේ. දැන් අපි හිතන්නේ හුඟක් වයසට ගිහිපු අයගේ ගුණාංගම් තියෙන කියලානේ. නමුත් වයස කියන එක මේ ෆිසිකල් ඒජ් එක විතරක් නෙවෙයි ස්පිරිචුවල් ඒජ් එකක් තියෙනවා හැම කෙනෙක්ගේම ආධ්‍යාත්මික වයසක් තියෙනවා ඇතැමිට වයස අඩු වුණාට කායික වයස ෆිසිකල් ඒජ් එක අඩු වුණාට ස්පිරිචුවල් ඒජ් එකෙන් සමහර අය ඉහළින් ඉන්නේ ඇතැමිට ඔබෙම දූ දරුවන් ඇති ඔබෙම නංගිල මල්ලිලා ඇති ඇතැමිට ඔබට වඩා ප්‍රඥාවන්තයි දහම් කරුණක් කොහොම ඉක්මනටම තේරෙනවා අන්න ඒකෙන් තමයි සැබෑ කල්යාණ මිත්‍රෙක් අපි හඳුනාගන්නේ ඉතින් මේ කල්යාණ මිත්‍රයන් හඳුනාගෙන ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් අප ලබන ප්‍රධානම දේ තමයි ප්‍රඥාව ලබා ගැනීම ප්‍රඥාව ලබා ගන්න හේතු වෙන්නේ ධර්ම ශ්‍රවණය ධර්මය අහපු පමණට තමයි අපේ ජීවිතයේ ලස්සන වෙන්නේ අපේ ජීවිතේ අඩුපාඩු හදාගෙන අපි වාහ ඉදිරියට යන්නේ ධර්ම ශ්‍රවණය කරපු පමණට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුවිජානෝ බවං හෝති සුවිජානෝ පරාභවෝ ධම්මකාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභවෝ කියලා යම් කෙනෙක් දිනු වෙනවාද පිරිහෙනවාද කියලා බලාගෙන කලේසී කියලා යම් කෙනෙක් දිනු වෙනවාද කියන එක තීරණය වන්නේ භෞතික වශයෙන් නෙවෙයි ආර්ථිකෙන් දිනු වෙනවාද කියලා සාමාන්‍ය කෙනෙකුට තීරු ගන්න පුළුවන් නමුත් කෙනෙක්ගේ සැබෑ දිනුව කියන්නේ මොකද්ද ඔව් ආධ්‍යාත්මික දිනුව කියන්නේ මොකක්ද ඇත්තටම කෙනෙක්ගේ මානසික සතුට දිනෙන් දින වැඩි වෙනවාද අඩු වෙනවාද කියන එක තීරණය වෙන සාධකය තමයි මේ දහමට නැඹුරු වීම කියන එක. බුදුදහමේ තියෙන ලක්ෂණය තමයි බුදුදහම අනුගමනය කරන්න කරන්න එන්න එන්නම අපේ ජීවිතයේ සතුට වැඩි වෙනවා. අපේ ජීවිතේ දැන් තමයි සතුට වැඩි වෙන කරන දේවල් තියෙනවා. මොනවද අපි කරකැල්ලා තියෙන්නේ කරන්නේ? අපි ඉගෙන කියා ගන්නවා, රැකිරක්ෂා කරනවා, ජීතුරු ඉඩකඩම් දිනු කර ගන්නවා, දරුවන් පෝෂණය කරනවා, ඥාතීන් සලකනවා, නොයෙක් විදිහේ පදවි තනතුරු අපි දරනවා. මේ බොහෝ දේවල් අපි කරන්නේ සතුට බලාපොරොත්තු වෙන. මේවා තමයි ලෞකික වශයෙන් සතුට බලාපොරොත්තු වෙන සාමාන්‍ය මිනිසුන් කරන දේවල්. පින්නතුනි බලන්න මේ කරන සාමාන්‍ය දේවල් වලින් අපට එන්න එන්නම සතුට අඩු වෙනවාද වැඩි වෙනවාද අපි ඉගෙන කියා ගන්නවා රැකී ආරක්ෂා කරනවා දරුවන් හදනවා ජීතුරු ඉඩ කඩන් වැඩි දියුණු කර ගන්නවා අපේ රූපය නිතරම ලස්සනට තියාගන්න උත්සාහ කරනවා ව්‍යායාම කරනවා නිරෝගීව තියාගන්නනේ මේක දේවල් කරනවනේ මේකෙන් තමයි සාමාන්‍ය කෙනෙක් සතුට ලබන කටයුතු කරන්නේ මේ ක්‍රමයන්ව ගියොතින් අපට සතුට අඩු වෙනවාද වැඩි වෙනවාද ඔව් එන්න එන්නම පින්නතන සතුට අඩු වෙන මාර්ගයක ඇත්තටම සාමාන්‍ය ලෝකෙ මිනිස්සු ඉන්නේ බලන්න අපි ටික කාලයක් යනකම් පොඩි ඉස්කෝලේට බාර දෙනකම් අපි ආසාවෙන් උන්නේ සෙල්ලම් බඩු වලට ඉස්කෝලේට බාර දුන්නට පස්සේ අපි ආසාව කළේ විභාග පාස් වෙන නේද ඊට පස්සේ අපි උත්සාහ කළේ ඉහළම රැකියාව ගන්න ඊට පස්සේ විවාහ වෙන්න ගිහ පින්නතුන් හැටියට ඔබ විවාහ වෙන්න දරුවෝ ලබන්න මේවට අපි ඔබ ආසා කළා ඊට පස්සේ මෙහෙම රැකියාවෙන් හුවා උද්දාමයට පත්වල හිටියේ එහෙම ඉන්න ගමන් දන්නේම නැහැ 55 පිරුණා 60 පිරුණා ඔව් විස්රාමයන් සිද්ධ වුණා නේද දරුවන්ගෙන් සතුට වෙන බලාගෙන හිටිය දරුවෝ ටික ටික විශ්වවිද්‍යාලෙ ගිහිලා ඈත් වුණා විවාහ වෙලා ඈත් වුණා ඊට පස්සේ බැලුවා දරුවන්ගෙන් සතුට වෙන බෑ ඊට පස්සේ මුණුබුරු මිනිපිරියෝ ටික බැලුවා ඒ ඈත් එක වැඩිපුර කතා කරනවා දැන් දරුවොත් එක්ක එච්චර කතා කරන්න බැරි වුණා දරුවෝ දැන් වෙන වෙන වැඩනේ ඊට පස්සේ Tamanට කතා කරන්න කෙනෙක් ඉන්න ඕනේ ඊට පස්සේ මොන ගොරා මිනිපිරිය අල්ලගත්තා දැන් යාත් එක තමයි කතා කරන්නේ දැන් එතනින් තමයි සතුට ලබන්න උත්සාහ කරන්නේ ඒ කට්ටියක තලා ගිහම බෑ යාත් ස්කූල් ගියා හයි ස්කූල් ගියා ඊට පස්සේ යාත් ගිලිහනවා තේ ඊට පස්සේ ශරීරයේ දෙස හැරිලා බැලුවා බලනකොට මෙන්න ශරීරයත් වයසට ගිහිල්ලා හුඟා ඊට පස්සේ ශරීරයක් තමයි බලාපොරොත්තු වෙච්ච විදියට පවත්වා ගන්න බෑ ඊට පස්සේ බැලුවා ගේ දිහා යකන් දැන් ඉතින් තට්ටු ගානක බිල්ඩෙමක් ඇතැම්මිට තියෙනවා දැන් උඩ තට්ටුවට නැග ගන්නත් අමාරුයි දැන් කාමරෙත් පල්ලෙහාට මාරු කරා පල්ලෙහා කාමරයක් සූදානම් කරගත්තා ඊට පස්සේ මේ වගේ පිනතුනේ ටිකෙන් ටික බලන්නේ මේ සතුට අඩු වෙන හැටි මේක පිනතුනේ ඇත්තටම මේක තමයි සාමාන්‍ය ජීවිතය මේක අපි තේරුම් ගන්න ඕන කලින්ම මේක කලින් තේරුම් ගත්තොත් තමයි ජීවිතෙන් ඇත්තටම තමා ප්‍රයෝජන ගන්නෙ හැමදාම අපි නිතරම මදී කියන හැඟීමෙන් ගියේ ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ නිතරම මදී කියන හැඟීමෙන් වේගවත් ගමනක ගියා ගිහිල්ලා ගිහිල්ලා අවසානයේ තමයි ඇඟට වැටෙන කම දන්නේ නමුත් ඊට කලින් මේ පිනතුන් දහම ලැබිලා තියෙන ඔබ හුඟා වාසනාවන්තයි ඔබට තමන්ගේ දිවි මඟ සුවිසියලා පැත්තකට යොමු කරගන්න ඔබට අවස්ථාව තියෙනවා මේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබිච්ච පමණට. ඉතින් මෙන්න මේ සාමාන්‍ය ලෝකයේ සතුට අඩු වෙන ගමන් මාර්ගයක යද්දී ඔබට පුළුවන්කම තියෙනවා මේ අනිත් පැතර හරවන්න. මෙන්න මේක කරන්න පිනතුණී ධර්මයෙන් සිද කරන්න. ධර්ම ශ්‍රවණය කල පමණට යෝනිසෝ මනසකාරයෙන් හිටිය පමණට ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් හිටිය පමණට අපට පුළුවන් මෙන්න මේ සතුට දිනෙන් දින වැඩි කරගන්න පැත්තට යොමු කරන්න. කොහොමද ඒක අපි කරන්නේ? පින්නතුනේ අපි කරන ක්‍රියාවල් පිළිබඳව අපට ආධ්‍යාත්මික වශයෙන් සතුට වෙන්න පුළුවන් දේවල් අපි ජීවිතේ වැඩිපුර කරන්නට ඕන. කරන විතරක් නෙවෙයි ඒ කරන යහපත් දේවල් නැවත නැවත හිතන්නට ඕන. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුනම් තම්මේ චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස උච්චෝ කියලා. යම් කිසි කෙනෙක් පින්කම් කරන කෙනෙක් ඉන්නවා නම් පින්කම් නිතර නිතර කරන්නට ඕන. ඒ පින්කම් ගැන නිතර නිතර හිතන්නට ඕන. ඇයි එහෙම කළියොත්තේ? මේ පින්කම් කියලා කියන්නේ සැපයට කියන තවත් නමක් විදිහට සඳහන් කරනවා. පින්නොතනි මෙන්න මෙතන ඉතාම වැදගත් කරුණු කීපයක් අපි මෙතෙන් ඉඳන් සඳහන් කරනවා. හුඟක් අවධානයෙන් අහගෙන ඉන්න. අපි ජීවිතේ හුඟක් පින්කම් කරනවා. බලන්න ඒ පින්කම් කොයිතරම් දුරට ශක්තිමත්ද කියලා. ඔබට අනිත්‍ය ගැන බලන්න නෙවෙයි, ඔබ ගැනම හොඳට බලන්න. ඔබ කරන පින්කම් කොච්චර ජීවිතේ ශක්තිමත්ව තියෙනවාද කියලා බලන්න. කොහොමද බලන්නේ? ඒ කරන පින්කම් Tamanට දවසට කොච්චර වාර ගණක් සිහිපත් වෙනවාද කියලා බලන්න. ඔබ දීපු දානය වෙන්න පුළුවන්, සීලය වෙන්න පුළුවන්, ධර්ම ශ්‍රවණය වෙන්න පුළුවන්, දෙවියන්ට පින් දීම වෙන්න පුළුවන්, කලගුණ සැලකීම වෙන්න පුළුවන්, භාවනා කිරීම වෙන්න පුළුවන්. මෙන්න මේ කරන දේවල් ඔබට දවසට කොච්චර වාරයක් මතක් වෙනවාද කියලා බලන්න. ඔබට දැනට දවසකට වැඩිපුර මතක් වෙන්නේ ඔබේ ගෙදර පිළිබඳවද, දරුවන් ගැනද, රැකියාවද, නැත්නම් ඔබේ ශරීරයද, එහෙම නැත්නම් ඔබ දීපු දානයන්ද, රැකපු සීලයන්ද, මෞපිය උපස්ථානයන්ද, බුදුගුණ භාවනාවද, මෛත්‍රී භාවනාවද, අනිත්‍ය සංඥාව, මේ වගේ කරුණුද වැඩිපුර මතක් වෙන්නේ කියලා බලන්න. පින්නතුනේ මේක සඳහන් කරන්නේ නිකන් නෙවෙයි, වැදගත්ම කාරණයක් මේ ඉස්මතු කරන්නේ මේ කරුණක සඳහන් කරන්නේ. බොහෝ දෙනෙක් අසන ප්‍රශ්නය තමයි අපේ ස්වාමීන් වහන්සේ මෙච්චර පින්කම් කරනවා අපි මරණයෙන් පස්සේ කොයි තැනට යනවද කියලා. ඒක අපිට කියන්න බෑ පින්නතුනේ, ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට නම් කියන්න පුළුවන්. අපිට සාමාන්‍යයෙන් කියන්න බෑ. ඒක තම තමන් දැනගන්න ඕන. කොහොමද තම තමන් දැනගන්නේ? තම තමන් දැනගන්නේ දවසට වැඩිපුර මතක් වෙන්නේ මොකද්ද කියන කාරණය මත. කල්පනා කරලා බලන්න දවසට වැඩිපුර තමන්ට මතක් වෙන්නේ මොකද්ද කියලා. අන්න ඊට අනුව තැනක තමා ප්‍රතිසන්දි ගනි. වැඩිපුර මතක් වෙන්නේ තමා කුමටද? වැඩිපුර තමන් කැමති වෙන දෙයට. වැඩිපුර කැමති වෙන්නේ දරුවට නම්, මොනබුරු මිනි බිරියන්ට නම්, ඒගොල්ලන් එක්ක ඇසුරු කරන්න පුළුවන් තැනක ඉපදේ. වැඩිපුර කැමති ඉඩමට නම්, ගෙදරට නම්, ඉන්න කාමරයට නම්, දුරට යන්න ඒ තැනම ඉපදේ. ඉඩමෙම ඉපදේ. බොහෝ විට තමන්ගේ මානසික මට්ටමට අනුරූපව ඉපදේ. ඇතැමිට පරදත් උපජීවී වෙන්නත් පුළුවන්, නැත්නම් අල්පේ සාක්‍ය දෙවි කෙනෙක් වෙන්නත් පුළුවන්. රුක් දෙවියෙ ඔය ඉඩ කඩන් වලට, ගස් කොළන් වලට ආදී දුරද දෙවරු ඉන්නවනේ, එහෙම වෙන්නත් පුළුවන්. මෙන්න මේකෙන් තමන්ට බලා ගන්න පුළුවන් තමන් යන තැන කොතනද කියලා. යන තැන මරණයෙන් පස්සේ යන තැන හදාගත්ත නෙවෙයි, ඇත්තටම තමා මේ මොහොතේ මේ තැන දැනටම නිර්මාණය කරගෙන ඉන්නේ. අන්න ඒ සඳහා තමා හරියට බුද්ධියක් තියෙනවා නම් තමන් දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ යන තැන හොද කරගන්න නෙවෙයි, මේ මොහොතේම තමන්ගේ ආධ්‍යාත්මික මට්ටම ටිකෙන් ටික ඉහළට ගන්නට තමා දක්ෂ වෙන්නට ඕන. ඒක කොහොමද කරන්නේ? ඒක පින්නොතුනේ නිකන් බලෙන් කරන්න බෑ. දරුවෝ ටික අමතක කරන්න කියලා, ගේ අමතක කරන්න කියලා එහෙම කරන්න බෑ. මොනබුරු මිනි වීඩියෝ ටික අතාරින්න, අතාරලා වෙන කට්ටක් බලාගෙන කාමරයකට වෙලින්න, එහෙම කියලා බෑ මේක කරන්න. මේක කොහොමද කරන්න පුළුවන් කම තියෙන්නේ? මේක කරන්න නම් පින්වතුනි තමන්ට ශ්‍රද්ධාව තියෙනට ඕන. මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ පිළිබඳව තියෙන විශ්වාසය. සාමාන්‍යයෙන් අපි බුදුහාඳුර ගැන බුදුගුණ දැකලත් ඇති වෙනවා ශ්‍රද්ධාවක්. නමුත් ඒක ඉහළට ගිහිල්ලා වඩාත්ම ශ්‍රද්ධාව ඇති වෙන්නේ කොහොමද? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියන විදිහට. යම්කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඔහු බුදුහාඳුර දැක්ක වෙනවා. යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දැක්ක නම් ඔහු ධර්මයේ දැක්කා වෙනවා. බුදුරජාණන් වහන්සේ හඳුනා ගන්න තියෙන්නේ ධර්මයේ තුලින්. ධර්මය කියන්නේ මොකද්ද? අපේ ජීවිතය දියුණු කරන ක්‍රමය, නැත්නම් අපේ හිත පිරිසුදු කරන ක්‍රමය. අන්නේ හිත පිරිසුදු වෙන්න වෙන්න තමන්ට ධර්මය ගැන විශ්වාසනීයත්වයක් ඇති වෙනවා. මොකද්ද විශ්වාසනීයත්වය? ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව පිළිබඳව විශ්වාසයක් ඇති වෙනවා. මොකද්ද සම්දිත්තිකෝ අකාලිකෝ කියලා කියන්නේ? සම්දිත්තිකෝ අකාලිකෝ කියලා කියන්නේ පින්තුනි, අපි ජීවිතේ කරන අනිත් සියලුම දේවල් වලට වඩා ඉක්මනින් ධර්මයේ හැසිරීමෙන් ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණය. දැන් බලන්න පින්තුනි, අපි ඉස්කෝලේ යන කාලේ අවුරුදු 10ක් 15ක් 18ක් ඉස්කෝලේ ගිහිල්ලා විශ්වවිද්‍යාලෙත් ගිහිල්ලා උපාධියක් ගත්තා. ඒ යන කාලේ බලන්න අපි එක සෙමස්ටර් එකක් එක මාසයක් අපි එක දිගට ඉස්කෝලේ නොගිය හිටියනම් අපට පුළුවන් ද උපාධිය සමත් වෙන්න? පරි සමත් වෙන්න බෑනේ, මගදී කඩන් කප්පලනවා. බලන්න අවුරුදු 15ක් 18ක් 20ක් අඛණ්ඩව අපි කැප වුණා, අපි විශ්වාස කළා මේ ගමන ගියොත් උපාධි සහතිකයක් ගන්න පුළුවන් වෙයි කියලා. ඒ විශ්වාසය අපට තිබුණා. ඊට පස්සේ මාස්ටර් ඩිග්‍රියක් කරා නම් තවත් අවුරුදු 2ක් හරි 4ක් හරි ડોක්ටරේට් එකකට නම් එහෙම මහන්සි වුණා. ඒක ලැබෙයි කියලා විශ්වාසයක් තිබුණ එකට කළා. ඊට පස්සේ අපි බලන රැකියාවක් කරනකොට හැමදාම රැකියාවේ උදේට නැගිටලා ඔබ යනවා. වැස්ස තිබුණත් යනවා, සීතල තිබුණත් යනවා. උදේකම නිකන් ඉන්නේ නැහැ. උදේට එලාම් එක ඇහෙනකොටම නැගිටලා හදිනවා. කපාර ඇඳෙම් පනිනවනේ. පැනලා නැගිටලා සෝදානම් වල පරක්කුණක් යනවා. මේ යන්නේ ඇයි? ඔබ දන්නවනම් ඔබට මේ යන රැකියාවෙන් පඩියක් හම්බෙන්නේ නැහැ කියලා ඔබ මෙච්චර උනන්දු වෙනවද? ඔබ යන්නේ නැහැ. ඔබ යන්නේ මාසෙ අන්තිමට වැටුප වැළවෙනවා ඔබ දන්නවා. ඒකයි මේ යන්නේ. පඩි ලැබෙන්නේ නැහැ කියලා නිවේදනයක් නිකුත් කළොත් ඔබට මෙතෙන් පටන් අද පටන් පඩි ලැබෙන්නේ නැහැ. ඔබ නිකන් ඇවිල්ලා සේවය කරන්න. මෙච්චර උනන්දුවක් තියද උදේ පාන්දර? නැහැ. ඒ මාසෙ අන්තිමට ලැබෙන පඩියට විශ්වාසෙන් අපි යනවා. ඇතැම් වෙලෙ සති දෙකකට අවසානයේ වැටුප ලැබෙනවා. ඒත් යනවා. තවත් උනන්දු වෙනවා. දවසේ අවසානයේ පඩි ලැබෙනකොට ඒත් විශ්වාසෙන් යනවා. වැඩි දෙයක් තබා පිනතුණි සාදයකට අපි ගියත් අපි කියපු වෙලාවට යනවනේ, පොඩ්ඩක්වත් පරකු කරන්නේ නැහැ. අද පාටියක් තියෙනවා හවස 7ට මෙන්න කිව්වොත් එතනට බොහෝ වෙට යනවා. ડોක්ටර් අපොයින්ට්මන්ට් එකක් තියෙනවා කිව්වොත් පොඩ්ඩක්වත් පරකු කරන්නේ. අනේ ළමයි ස්කෝට් එක යන තියෙන මට බෑ, මං 7ට බෑ, 7 අමාරට එන්න. ඔබ කියනවද එහෙම? නෑ, කවදාවත් කියන්නේ නැහැ. 7 කිව්වත් 7ටම යනවා. ඒ තරක විතර කරන්නේ නැහැ. වැඩි දෙයක් තමා පිනතුණි අතට ගත්ත බත්පත පිඟානේ තියෙන බත් ටික දැක්කහම අපට විශ්වාසයක් තියෙනවා මේ බත් ටික තව මොහොතකින් බඩට යනවා කියලා. ඉතාම සරල දෙයක් ගත්තොත් මේ බත්පත ගැනත් අපට විශ්වාසයක් තියෙනවා මේක තව කෙනෙකුට යන්නේ නැහැ, මගේ අත ඔස්සේ කඩට මේක යනවා කියලා. ඒ නිසා බත් පිඟාන හොඳට අතින් අල්ලගෙන කැම ටික කන. නමුත් පිනතුණි මීටත් වඩා ඉක්මනට අපට ධර්මීය ආනිසංස ලැබෙනවා. අතේ තියෙන පිඟානේ තියෙන බට්ටික කටට යනව නෙවෙයි, මේ නාසය ආශ්‍රිතව හිත තියාගෙන හිටියොත් අර බත්පතේ තියෙන පිඟානේ තියෙන කෑම ටික මුඛයට ගිහිලා රස දැනෙලා කුස්පිරෙන්ටත් වඩා ඉක්මනට මේ නාසය ආශ්‍රිතව සිහිය නුවණ පිහිටුවා ගැනීම ආනිසංස ලැබෙනවා. පින්නොතින අපට සම්පූර්ණම කරන්න තියෙන මොකද්ද? මේ සිහිය පිහිටුවාගෙන සම්පූර්ණම ආධ්‍යාත්මික ගමන කියලා කියන්නේ එක පැත්තකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් සතිමත් බවක් දිනු කිරීම. එක පැත්තකින් මෙත්තා භාවනා, loving kindness meditation, අනිත් පැත්තේ mindfulness සතිය සිහිය. මුළු බුදුදහම කියන්නේ පිනොතුනි සම්පූර්ණම සතුට දිනු වෙන ක්‍රමය. මුළු බුදුදහම කියලා කියන්නේ මුළු බුදුදහම කියලා කියන්නේ ලෝභ දේශ මොහ අඩු කර ගැනීම. මුළු බුදුදහම කියලා කියන්නේ සතුට වැඩි වෙන මාර්ගය. මුළු බුදුදහම කියන්නේ එක පැත්තකින් සමතය, අනිත් පැත්තෙන් විපස්සනාව. තමන් හිටගෙන ඉන්නේ සීලය තුළ. සීලය පටිච්චාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. අපි හිටගෙන ඉන්නේ සීලය තුළ. අපේ සාක්කු දෙකේ දෙකක් තියෙනට ඕන. එක පැත්තක සාක්කුවක මෛත්‍රී භාවනාවත්, අනිත් පැත්තේ සාක්කුවේ සතිමත් බවත්. අපි සාක්කු දෙකට මැදක දාගෙන ඉන්නේ. අපි ඒක අනිත් පැයට පෙන්වන්න නෙවෙයි, අපි සාක්කුවෙන් එළියට අරන් පෙන්වන්න ඕනේ නැහැ. සාක්කු දෙකේ අත් දෙක දාගෙන ඉන්නට ඕන. තමන්ගේ ළඟ මේ දෙකම නිතර තියෙන බව හඟව ගන්න. දැන්වත් ඒ. එනිසා මේ ධර්ම ශ්‍රවණය කරන මොහොතේත් ඔබ එක පැත්තකින් සියලු සත්ත්ව සුවපත්ත්වා කියන මෛත්‍රී සහගතව ඉන්න. අනිත් පැත්තෙන් තමන්ගේ සිත, තමන්ගේ කය ගැන උපරිම අවධානයෙන් ඉන්න. දැන් තමන්ගේ ශරීරය කොහොමද තියෙන්නේ? ශරීරෙට මොකද්ද වෙන්නේ? තමන්ගේ හිතට මොකද්ද වෙන්නේ? හිතේ ස්වභාවය මොකද්ද කියලා හොඳ අවධානයෙන් ඉන්න. මේ බණහන වෙලාව විතරක් නෙවෙයි, මෙතනින් නැගිටලා කෑම බීම කනකොටත් මේ සිහියෙන් ඉන්න. මෙන්න මේ දෙක තමන්ගේ ජීවිතයේ කොයිතරම් දුරට දියුණු කරනවාද කියන කාරණය මතයි අපේ ජීවිතයේ සතුට වැඩි වෙන්නේ. මේ ගමන යද්දී ඊට වඩා මගින් මග සලකුණු කීපයක් අපට දකින්න ලැබෙනවා. අපේ ජීවිතයේ සතුට එන්න එන්නම වැඩි වෙනවාද කියලා තමන්ටම බලාගන්න පුළුවන් තමන් ගැන. එයින් එකක් තමයි සද්ධා සම්පදා, සද්ධා සම්පත්තිය. දිනෙන් දින බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගරත්නය ගැන ප්‍රසාදය වැඩි වෙන්නට ඕන. බුදු ගුණ, ධර්මයේ ගුණ, සංගරත්නයේ ගුණ වැඩෙන විදිහට බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය වැඩෙන. ඔබ බුදුරජාණන් වහන්සේට පහනක් පූජා කරනකොට බුද්ධ පූජාව දානයක් විතරක් නෙවෙයි, ඒක ඔබට පුළුවන් බුද්ධානුස්සති භාවනා කරගන්න. බුද්ධ පූජාව සකස් කරන මොහොතේ බුදු ගුණ සිහි කර කර එක කරන්න. එතකොට ඒක දාණයට වඩා ඉහළ ගිහිපෝ බුද්ධානුස්සති භාවනාවක් වෙනවා. ඔබ දන් දෙන අවස්ථාවේදී දාණය විතරක් නෙවෙයි, ඔබ ඒ දානේ ආනිසංස දැන දැන ඒක චාගානුස්සති භාවනාවක් විදිහට වඩන්න පුළුවන්. ඔබ ධර්ම ශ්‍රවණයේ ධර්ම ඥානය දිනු කර ගැනීම, ඒකට කියනවා ශ්‍රුතවත් බව කියන එක. එකාතකින් ධර්ම ශ්‍රවණය කරන විතරක් නෙවෙයි, ඒ ධර්මයේ නිතර නිතර සීකරන ධර්මයේ ගුණ, ධර්මයේ සාඛාතයි, සංදිට්ඨිකයි, අකාලිකයි, ඒහිපස්සිකයි මේ ආදී ගුණ සීකරන. නියම සීකර කර ගිහලා අන්තිමට මේ ධම්මානසති භාවනාව අවසානයේදී ධම්ම විජේ සම්බොජ්ජංගිය බවට පත් වෙනවා. බොජ්ජංගියක් දක්වාම දින වෙනවා. දැන් බලන්න බුද්ධ පූජාව, බුද්ධානුස්සති භාවනා කරගත්තා අපි. දානෙ අපි ඡාගානුස්සති භාවනා කරගත්තා. ධර්ම ශ්‍රවණය ධම්මානුස්සති භාවනා කරගත්තා. ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කිරීම සංඝානුස්සති භාවනා කරගත්තා අපි. දානෙ අපි ඡාගානුස්සති භාවනා කරගත්තා. අපි රකින්න සීලය, සීල් සමාදන් වෙන වෙලාව විතරක් නෙවෙයි, තමන් හිතන ජීවිත කාලේ මම මේ ශික්ෂාම ආරක්ෂා කරා. මම අද දවසේ පංච සීලය ආරක්ෂා කළා. මම මෙච්චර දින ගණනක් මේ වගේ සිල්පද ටික මම ආරක්ෂා කළා. මම අටසිල් සමාදන් වුණ මෙච්චර දවසක් කියලා සිහි කරන්න. ඒක හුදෙක් සීලයක් විතරක් නෙවෙයි, ඒක මොකද්ද? ඒක සීලානසති භාවනාවක් වෙනවා. ඊළඟට බලන්න ඔබ දෙවියන්ට පින් දෙනවා, දේව පූජා කරනවා. දේව පූජා කළත් යම්සි දෙවියන්ගෙන් ආරක්ෂාවක් ලබන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේගේ දහම තුල බලන්න අපි කොච්චරනම් ඉහළට අරන් යනවද? උදේක් දෙවියන් වෙනුවෙන් මල පහනක් පළතුරු ටිකක් පූජා කිරීම විතරක් නෙවෙයි. අපි ඒ දෙවියන්, ඒ දිව්‍ය ආත්ම භාවයට පත්වෙච්ච ගුණාංග ගැන හිතලා දේවතානුස්සති භාවනා කරන්න පුළුවන්. අපිට ඒක භාවනාවක්. බලන්න පින්වතුනි කුසලයේ දිනු වෙන හැටි. ඊළඟට අපට පින්වතුනි ලෞකික මට්ටමේ ඉහළම කුසලයේ විදිහට සඳහන් කරන්නේ සම්බ්බේ සත්තා භවං සුගිතත්තා සියලු සත්ත්ව සුවපත්ත්ව ආගෙන අදහස. ඕ මෛත්‍රී භාවනා. දැන් බලන්න දාණයෙන් පටන් ගලන් ඊළඟට අපි ටිකෙන් ටික ශ්‍රද්ධාවටපත් වෙලා සිල්වන්ත භාවය ඇති කරගෙන ශ්‍රුතවත් භාව ඇති කරගෙන දේවතානුසති භාන වඩලා මෙහෙම ගිහිල්ලා අපට ප්‍රඥාව දිනු කිරීම දක්වා මේ ගමන මගේකට යන්න බලමු. මෙන්න මෙහෙම යනකොට ත්‍රිගෙන්ත ඉදිරියට තමන්ගේ ජීවිතේ වෙනසක් වෙනවා. මොකද වෙනස? ඒ තමයි දැනට අපි වැඩිපුර හිතුවේ රැකියාව ගැන නම්, අපේ දරුවෝ මොනබුරු මිනිවිරියන් ගැන නම්, ඉඩකඩම් දේපල ගැන නම්, නැත්නම් අපේ ශාරීරික රූප සම්පත්තිය ගැන නම්, මේ කරුණ වලට වඩා ඉහළ තැනකට මෙන්න මේ කරුණ වලින් අපි යොසවා තියෙනවා. පින්නතුනි මෙතෙන් හොඳින් තේරුම් ගන්න, මේකෙදි කියන්නේ දරුවන් සලකන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. දරුවන් දැනටත් වඩා හොඳට සලකනවා. දැනටත් වඩා හොඳට මහන්සිලා රැකිරක්ෂා කරනවා. දැනටත් වඩා මොනබුරු මිනිබිරියන්ටත් සලකනවා. දැනටත් වඩා ඉගෙන ගන්නවා. ඒව ඔක්කොම කරද්දී ඊට වඩා ඉහළ තැනක තමන්ගේ මේ ආධ්‍යාත්මික ඉලක්ක ස්පිරිචුවල් ගෝල් සීන මට්ටමට ගන්නවා ටිකෙන් ටික. දැන් තමන්ට බාහිර දේ නෙවෙයි තමන්ගේ ශරීරයේ වයසට ගියත් එච්චර දැනෙන්නේ නැහැ. කොණ්ඩේ සුදු වෙන්න පුළුවන්, කොණ්ඩේ ටික ටික අඩු වෙන්න පුළුවන්, හැම රැලි වැටෙන්න පුළුවන්, කොන්ද ටික ටික කුඩු වෙන්න පුළුවන්, මේ වගේ දේවල් එච්චර දැනෙන්නේ නැහැ. ශරීරෙ නොඑක විදිහ ආබාධ තියෙන්න පුළුවන්, ඇඟපති අමාරු තියෙන්න පුළුවන්. නමුත් මේ දේවල් දැනෙන ගතිය ටිකෙන් ටික අඩු වෙලා ඊට වඩා ඉහළ මට්ටමේ මේ ආධ්‍යාත්මික සතුට තමන්ගේ ජීවිතයේ ස්ථාවර වෙන පටන් ගන්නවා. මෙන්න මේකෙන් මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ තමන්ට දවසට වැඩිපුර වාර ගානක් මතක් වෙන තමන් දීපු දාන ගැන, රැකපු සීලය ගැන, බුදුගුණ වඩපු ආකාරය, තමන් ධර්ම ශ්‍රවණය කරපු විදිය, මෛත්‍රී භාවනා වඩන එක, අම්මා තාත්තට සලකපු එක, මේව තමයි දැන් තමන්ට වැඩිපුර දවසට මතක් වෙන්නේ. මතක් වෙන මොකද්ද වෙන්නේ? මේ ශරීරයට වඩා තමන්ට හිතෙන්නේ මෙන්න මේ ඉහළ පින ගැන, කුසලය ගැන තමන්ගේ හිත පිහිටවල තියෙනවා. මේකෙන් ලොකු පණිවිඩයක් කලින්ම කියනවා. මොකද්ද මේ පණිවිඩය? මරණයෙන් පස්සේ තමන් සුගතිගාමි වෙන්න ඉන්ෂුරන්ස් එක දැන් ටිකෙන් ටික ස්ථාවර කරගෙන ඉන්ෂුරන්ස් එකේ ගාණ දැන් ගෙවල් ඉවර වෙගෙන මේ යන්නේ. මේක තමයි හැබැයි ඉන්ෂුරන්ස් එක මරණයෙන් පස්සේ දුගතිගාමි වෙන්නේ නැහැ කියන ස්ථාවරය ටිකෙන් ටික සමණ්ඩ දිනු වෙනවා. බාහිර කෙනෙක්ගෙන් සහතික අපට අවශ්‍ය නැහැ. ස්වාමීන් වහන්සේලා ඔබේ පාසුකරට ඇවිල්ලා ඔබ අනිවාර්යයෙන්ම සුගතිගාමි වෙච්ච කෙනෙක් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. වැඩි දෙයක් තබා තිනොතනේ ඔබේ දරුවන්ට ඔබට කලින්ම කියලා තියන්න පුළුවන්. දරුවනේ මට පාසුකලේ නොදුන්නත් මට නම් කමක් නැහැ. මං සුගතිගාමි වෙන මං හොඳට හිත පිහිටවාගෙන ඉන්නේ. තිනොතනේ මෙන්න මේ මට්ටමට අපේ හිත ඉහළට යන්නට ඕන. ඒ විතරක් නෙවෙයි වරක් මහානාම සාක්‍ය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ අප ඉතාම සංකීර්ණ රාජකාරිය කටයුතු කරනවා. රාජ්‍ය සේවක යෙදිල ඉන්නේ රජවරු විදියට. ඇතැම් විට අපි ජීවිතයේ නොඑක් විදියේ සංකීර්ණ කටයුතු, ඇතැම් විට පුද්ගලයන්ට දඬුවම් දෙන දේවල්, නොඑක් විදියේ දේවල් අපට මැදිහත් වෙන සිද්ධ වෙනවා. භාගතුන් වහන්සේ අප එවැනි අවස්ථාවකදී මිය ගියොත් මගේ සසර ගමන පරලොව ගතිය කොහොම වේද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ ලස්සන උපමාවක් කියනවා. උපමාව මොකක්ද? ඒ තමයි කිසියම් ගංගාවක් තියෙනවා. ගඟ පැත්තට නැමිච්ච ගහක් තියෙනවා. ගඟ පැත්තට නැමිලා තියෙන ගහ කැපුවොතින් කොයි පැත්තෙන් ගහ කැපුවත් වැටෙන කොහටද? වැටෙන ගඟට. අන්න ඒ වගේ තමයි මේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් භාවය, දානය, ප්‍රඥාව මේ කරුණ අපි දිනු කරගෙන තියෙනවා නම් මේවත් තරහට විතරක් බෑ පිනුතුනි. ඔබ ඇතැම්බිට කියන්න පුළුවන් මම ලොකු දානයක් දීලා තියෙනවා, මම පන්සලට ලොකු ආදරයක් කරලා තියෙනවා, මම කටින පින්කම් මෙච්චරට අත ගහලා තියෙනවා. එහෙම ඔබට ලිස්ට් එකක්ම කියන්න පුළුවන්. ඔබේ පින් පොතේ තියෙන වට්ටෝරුවම කියන්න පුළුවන් ඔබට. හැබැයි ඔබ ඒත් සමග නෙමෙයි ජීවත් වෙන්න වැඩිපුර. ඔබේ සතිය සිහිය තියෙන වෙනස් ලෝකයක. එහෙම වෙන්න බෑ පින්වත්නි. අපි මේ කරන දේවල් සමග අපි ජීවත් වෙන්නට ඕනේ, අනුකම්පාවක් කරගන්නට ඕනේ. ඔබ දන්නව බුදුරජාණන් වහන්සේගේ කාලේ අසද්දෘශ මහා දානෙ දීපු අය හිටියා. එක බුද්ධ ශාසනයක එකවරක් පමණක් සියලුම සංඝරත්නය ඒක රාශි කළ දෙන මහා දානෙ. අන්න එවැනි දානය දීපු අයටත් පින්වත්නි සුගතිගාමි වෙන්න කලේසු උනේ නැහැ. අසද්දෘශ මහා දානෙ දීලා සමහර අයට සුගතිගාමි වෙන්න බැරි වුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 20000ක් සීල රැකපු කෙනෙක් හිටියා ස්වාමීන් වහන්සේ කෙනෙක්. අවුරුදු 20000ක් සීල රැකලා එක ශික්ෂාපදයක් අහම්බෙන් කැඩිලා ඒ ගැන හිතීමෙන් දුගති ගාමින සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය දේවදත්ත හාමුදුරුවෝ සිල්වන්ත වෙන මුලදී ධ්‍යාන වඩල හිත දියුණු කරලා අභිඥාහිකයන් ලබාගෙන හිටියා. එහෙම හිටිය දේවදත්ත හාමුදුරන්ට ඒ සියලුම දේවල් වලින් පිරිහුණා. ඇයි එකට හේතු වේවා අනුපස්නාක් විදිහට කරේ නැහැ. අනිත් දේ තමයි ඒ ලැබපු සීලය ප්‍රඥාවෙන් අර්ථවත් උනේ නැහැ. ඒ ලබාගත් හා වූ සමාධිය ප්‍රඥාවෙන් අර්ථවත් උනේ නැහැ. ඒ නිසා කරකින සීලය ප්‍රඥාවත් සමග මුසු වෙන්නට ඕන. අපි රකින සමාධිය ප්‍රඥාවත් එක්ක සම්බන්ධ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි අපට අවසාන මොහොතේ හිත හදාගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් අපට අවසාන මොහොතේ ඇතැම් විට අපේ ළඟම ඥාතියෙක් වතුර ටිකක් දීපු වෙලාවේදී බැරි වෙනවත් වතුර ටික හිරුණොතින් මොකද වෙන්නේ? ඔව් හිත නරක් වෙලා තියෙන්න පුළුවන් නේද? අමනාපයක් ඇති වෙලා ඇතැම් විට ඒ කාරණේ ඉස්මතු වෙලා දුකට ගාම වෙන්න පුළුවන්. ඒ නිසා පිනොතුනේ මේ සරල දෙයකින් සුගති ගාම වෙන්න පුළුවන් කියලා හිතන්න එපා. ඔබ මේ අද ලැබපු සුගතිය නිකන් සරලව ලැබපු දෙයක් නෙවෙයි. සසරේ ඉතාම ඉහළ මට්ටමේ කුසලයක් ජීවිතේ පසුගිය ආත්මය අවසාන කාලේ අඛණ්ඩව පවත්වා ගැනීම අනිසංසෙ විදියට ඔබට මේ ජීවිතේ ලැබුණේ. ඒ නිසා මේකත් තවත් ඉහළම මට්ටමකට ඔබ පවත්වා ගන්න උත්සාහ කරන්නට ඕන. ඇයි අප මේ කාරණේ අවධාරණය කියන්නේ? පින්නොතුනි ඉතාම සංවේගදායි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේ ඉතාම පැහැදිලිව තේරුම් ගත්තා. උන්වහන්සේට ලැබිච්ච චතුපාද ඥානයත් එක්ක උන්වහන්සේ අවබෝධ කරගත්තා. මරණයට පත් වෙන බොහෝ දෙනා මිය ගිහිලිප දෙන්නේ කොහෙද? ඕ මත් මනුස ආත්ම භාවයට පල්ලෙහා ස්ථානවල උපදින්නේ. ඇයි ඒ පල්ලෙහාට යන හේතු වන ප්‍රධාන කාරණේ? බොහෝ විට හේතු වෙන්නේ පින්නතුනි ලෝභය, දැඩි ආසාව. ඒකට කියන අවිජ්ජා කියලා. අවිජ්ජා නෙවෙයි අවිජ්ජා, දැඩි ලෝභය. මොහකටද ලෝභ කළද? අල්ලපු ගෙදර වෙනත් ඇගේ දේපාට ලෝභ කළද? නෑ පින්නතුනි, අපේම දේපල වලට, අපිම හම්බ කරපු ධනෙට, අපිම පෝෂණය කරපු දරුවන්ට, අපිම හම්බ කරපු සල්ලිවලට ආසාවෙන් මැරිලායි බොහෝ දෙනෙක් දුගති ගාමි වෙන්නේ. මෙන්න මේ අනතරින් බේරෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බේ තේහි මනා භවෝ නානා භවෝ විනා භවෝ අබින්හං පච්චේකිතබ්බං. ප්‍රියමනාප සීලම දේවල් වලින් තමන්ට වෙන් වෙලාඳ සිද්ධ වෙන බව නිතර මෙනෙහි කරන්න කියලා. අබින්හං පච්චේකිතබ්බං නිතර නිතරම සීපක් කරන්න. දවසට වාර ගාන කැස් දෙක පියාගෙන හිතන්න. මගේ ගෙදරින් මට වෙන් වෙලාඳ සිද්ධ වෙනවා. මගේ දරුවන්ගෙන් වෙන් වෙලාඳ සිද්ධ වෙනවා. මගේ ශරීරයෙන් මට වෙන් වෙන සිද්ධ වෙනවා කියන මෙන්න මේ කරුණ නිතර නිතර මෙනෙහි කරන. අන්තිම මොහොතේ පින්නතුනි හිතාදා ගන්න කලේසෙ නැහැ. කලින්ම මේ සඳහා සූදානම් වෙන විතරක් නෙවෙයි, ඊට වඩා ඉහළ මට්ටමක තමන්ගේ හිත පවත්වා ගන්නට තමා දක්ෂ වෙන්නට ඕන. මෙන්න මේ සඳහා තමයි බුදුහාඳුර නිතර අවධාරණය කළේ දානය සීලය විතරක් නෙවෙයි භාවනාව හුරු කරන්නට ඕන. භාවනා කියන්නේ මොකක්ද? අපි කරන කුසල දහම් වැඩිපුර අපි හිතන්නට ඕන. නිතර කුසල අරමුණක හිත පවත්වා ගන්නට ඕන. ඇතැම් විට අපි දානෙට හුඟක් මහන්සි වෙන්න පුළුවන්. මාස ගාන සෝදාන් වල දානයක් දෙන්න පුළුවන්. නමුත් ඒ දානය ගැන අපි වැඩිපුර හිතන්නේ නැහැ වෙලාව. අනිත් දේ තමයි මේ පින්කම කළ ඉවරල නියම ආනිසංස අපට ලැබෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒ දානය සිද්ධ කිරීමෙන් අපේ නියම බලාපොරොත්තු ඉෂ්ටුනේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? අපි ඒ දාණයෙන් හරි සීලෙන් හරි යමක් දෙයකින් අපි බලාපොරොත්තු වෙන්නේ ඇතැම් විට කීර්තිය බලාපොරොත්තු වෙන්නේ. ඒ පින්කම කළා අපේ තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු වෙන්න යෝනේ. අවසානයේ මොකද වෙලා තියෙන්නේ? ඕ ඒවා වැඩි වැඩි වෙනතනි. ඒ නිසා පින්කම කවසානයේ සාර්ථකත්වයේ බලන්නේ ඒ පින්කමට ඔබ කොච්චර වියදම් කළාද? කොයිතරම් ඒ පින්කමට පිරිසක් ඇවිල්ලා හිටියද? කොයිතරම්නම් ඒ පින්කමේදී ඔබේ ගැන ಗುಣ වර්ණනා කළාද? මේ කිසිදු කාරණයක් නෙවෙයි ඔබේ පින්කමේ සාරතකත්වය බලන හේතුව. මොනවද පින්කමේ සාරතකත්වය බලන හේතුව? ඒ තමයි තමන් බලන්න මේ පින්කම කළ ඉවරනකොට මගේ තෘෂ්ණාව කොච්චරනම් අඩුණාද? මගේ සක්කාය දිටිය කොයිතරම්නම් අඩුණාද? මගේ මාන්නය කොච්චරනම් අඩුණාද වැඩිුණාද කියලා තමන්ම තමන් ගැන ධම්මාදාස විදියට බලන්න, දහම් කැඩපත දාලා බලන්න. මෙන්න මේකෙන් තමන්ටම තමන්ගේ පින්කමේ සාර්ථකත්වය බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ සියලුම දේවල් වලින් අවසානයේ තමන්ට පැහැදෙන්නේ කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන පැහැදෙන්නේ. අනේ මේ බුද්ධ ශාසනයක මට මේ වගේ පින් දහම් කරන්න ලැබුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ඔබට සිහිපත් වෙනවා. ඒ ධර්මයේ ගුණ සිහිපත් වෙනවා. බලන ධර්මයේ කොච්චරනම් සාන්දෘෂ්ටික දකාලිකද? මේ ධහම පිළිපදිනකොට කොයිතරම්නම් මගේ ජීවිතයේ සතුට වැඩි වෙනවද? වෙනද මට සතුට ලැබුණේ කො දරුවෝ ටික කතා බහ කරනකොට, වෙන කෙනෙක් තමන් ගැන වර්ණනා කරනකොට, නැත්තම් කොණ්ඩේ හැම හොඳට ලස්සනට තියෙනකොට, මූණ හොඳට ලස්සනට තියෙනකොට, ගෙදර ලස්සනට පිළිවෙලට තියෙනකොට තමයි වෙනද සතුටුනේ. නමුත් දැන් ඒව තමන් බලාපොරොත්තු වෙන විදිහට නොතිබුණත් තමන්ගේ සතුටට බාධාවක් වෙන්නේ නැහැ දැන්. ඇයි ඒකට හේතුව? දැන් තමන්ගේ සතුට ලැබෙන කාරණා බාහිර කාරණා නෙවෙයි. තමන්ට සතුට ලැබෙන කාරණා ටික තමන්ම ජීවිතේ තමන්ම හදාගෙන තියෙන්නේ. මෙන්න මේකෙන් තීරණය කරන්න පුළුවන් ඇත්තටම තමන්ගේ සතුට වැඩි වෙනවද අඩු වෙනවද? ඇත්තටම තමන් මෙතනින් ජීවිතේ නිමාටපත් වෙනකොට මීට වඩා ඉහළ තැනකට යන්න තමන් සෝදානන්ද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් සලකුණ මේක. ඔබේ දැන් සතුට තීරණ වෙලා තියෙන්නේ දරුවන් පිළිබඳව නම්, ගෙදර පිළිබඳව නම්, ඔබේ රැකියාව, දේපළ ගැන නම්, වැඩිදියක් තමයි ඔබේ රූපය ගැන නම් ඔබ සතුටපත් වෙලා ඉන්නේ, ඔබ ඉහළම සතුට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඔබ ජීවිතේ පිළිසරණ සකසාගෙන නැහැ කියන එකයි මේකෙන් මේ කියන්නේ. ඒ නිසා මේ දේවල් මේ යුතුයකම් ටික කරද්දී ඔබ දක්ෂ වෙන්නට ඕනේ ඊට වඩා ඉහළ මානසිකත්වයක තමන්ගේ සතුට පවත්වා ගන්න. ඒකෙන් කියන්නේ ලස්සනට ඉන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. හොඳට රූපේ ලස්සනට තියාගන්න එපා, කොණ්ඩේ පීරන්න එපා හිම කියලා නෙමෙයි මේ කියන්නේ. හොඳට ආභරණ පළඳින්න එපා කියලා නෙමෙයි, වරදවා තේරුම් ගන්න එපා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ විසාකාව, බන්දුල මලිකා වගේ අය මේල පළඳනවල ඇඳගෙන ආවේ පන්සලට. ඉතාම ඉහළ ආභරණ පළඳගෙන බණහපු අය. එනිසා බාහිර ලස්සනට බුදුදහම නිග්‍රහ කරන්නේ නැහැ. ඒව බොහෝ විට පිණිස ලැබෙන දේවල් ඒවා පරිහරණය කරන්න. හැබැයි පින්වත්නි අපේ අවසාන සතුට ඒ දේවල් මත අපි රඳවා ගන්න හොඳ නැහැ. ඊට වඩා ඉහළ තැනක තමන්ගේ සතුට පවත්වා ගන්න දක්ෂ වෙන්නට ඕන. වැඩියක් තබා උපකරණයක් ඩිවයිස් එකක් මතවත් අපේ සතුට පවත්වා ගන්න නොපවත්වා ගන්න විදිහට අපි දක්ෂ වෙන්නට ඕන. ඇතැම් විට අපි හිතාගෙන ලෝකේ කවුරු නැතිුණත් කමන්නේ මට ෆෝන් එකයි ලැප්ටොප් එකයි ඉන්ටර්නෙට් තියුණොත් ඇති කියලා නේ. පින්වත්නි කරන්ට් එක ගියොත්, ඉන්ටර්නෙට් එක නැති වුණොත් බලන්න ඒ වෙලාවට තමන්ගේ මානසිකත්වය කොහොමද කියලා. වැඩ දෙයක් තියා වතුර ටික නැති වුණොත් විදුලියයි වතුර ටිකයි ඉන්ටර්නෙට් එකයි නැති වෙච්ච දවසට තමන්ගේ සතුට කොහොමද කියලා බලන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් සැබෑ පුද්ගලයා කවුද කියලා. අන්න එදාට පින්නතුනි අපට පිළිසරණක් තියෙනවා තමන්ගේ හුස්ම ටික පිළිබඳවම හිත තියලා, ආස්වාස ප්‍රස්වාස පිළිබඳවම හිත තියලා හිත එක්තැන් කරගෙන අර බාහිර රස්නෙන් ඉඳගෙන සීතලෙන් ඉඳගෙනත් අපට මානසික සතුට ඉහළ තලයක පවත්වා ගන්න දක්ෂ වෙන්නට ඕන. ඇතැම් විට අපි රෝගයක් හැදිලා, උණ රෝගයක් හැදිලා අපට හුස්ම ගන්න බැරි වෙන වෙලාවේ අනිච්ඡානුපස්සී විහෙරති අස්සසිස්සාමීති සික්ඛති, අනිච්ඡානුපස්සී විහෙරති පස්සසිස්සාමීති සික්ඛති කියන මට්ටමට හිත තියාගන්න පුළුවන් නම් පින්නතුනි මෙන්න මෙතන අපේ දක්ෂතාවය කියලා කියන්නේ. අද ලෝකයේ මිනිසුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ විදුලි බලයවත් ඉන්ටර්නෙට්වත් නෙමෙයි පින්නතුනි. අද මූලික අවශ්‍යතාවයකටම ඇවිල්ලා තියෙන අද හුස්ම ටිකක් තමයි, ඔක්සිජන් ටිකක් තමයි අවසාන දෙල්ල. අන්න එතෙන්දි පින්නතුනි, එතෙන්දි හරියට අපට සිහිය පිහිටුවා ගන්න පුළුවන් නම් එදාට අපි මේ මුළු ලෝකයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. එදාට මරණයෙන් පස්සේ සුගතිය විතරක් නෙවෙයි, ඒ මොහොතට පහළ වෙන සිටි අනිත්‍යතාවය බලලා රූපේ ලෙස නොපිහිටා, විඥානෙත් නොපිහිටා, ස්කන්ධ පංචකයේම සමුදේවය දැකලා මුළු සංසාර චක්‍රේම අපර නිදහස් වෙනට පුළුවන්. අන්න ඒ විනි මාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. තිනුතුනි මේ සඳහා අපි ඉක්මනින්ම සෝදානම් වෙනට ඕන. එකාතකින් දානය, සීලය, ශ්‍රද්ධාව, සෘතවත් බව, ප්‍රඥාව කියන මේ කරුණු වලින් දිනන උත්සාහ කරන්න. බුදුරජාණන් වහන්සේ සංඛාරෝපපති සූත්‍රයේ දේශනා කරනවා. යම්කිසි කෙනෙක් මේ ශ්‍රද්ධාව, සීලය, සෘතවත් බව, දානය, ප්‍රඥාව කියන කරුණු නිතර භාවිතා කරනවා නම් අනුට්ඨිතාය, සුසමාරද්ධාය, යානිකතාය, වත්තුකතාය, අනුට්ඨිතාය, පරිදිච්ඡාය, සුසමාරද්ධාය ආදී වචන වලින් සඳහන් කරන මේක වරක් දෙකක් නෙවෙයි අඛණ්ඩව යානියක් විදියට මේවත් සමග අඛණ්ඩව අපි ජීවත් වෙන දක්ෂණෝතින් ඒ කුද්ගලයට ලැබෙන ආනිසංස මොනවද කියලා. එතනටට මෙරෝ ජීවිතයේ කරුණ රසක් සාර්ථක කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මරණයෙන් පස්සේ සුගතිගාමී තැනක මනුස්ස ලෝකෙ දෙනවයි කියන එක තමයි තීරණය කරන්න පුළුවන් කියලා. මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි මනුස්ස ලෝකෙ ඉපදෙන කුලේ, ශාස්ත්‍රීය කුලේ ඉපදෙනවද, බ්‍රාහ්මණ කුලේ ඉපදෙනවද කියන එකත් තමයි කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. මනුස්ස ලෝකෙටත් ඉහළට ගිහිල්ලා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මං චාතුරු මහරජාගේ දිව්‍ය ලෝකේ මම තාවතින්සෙහි මේ වගේ දිව්‍ය ලෝකවල ඉපදෙන්න පුළුවන් තමා කැමති වෙනවා නම් තමන්ගේ බලාපොරොත්තු මට්ටමට යන්න පුළුවන්. බ්‍රහ්ම පරිසංඥාදී බ්‍රහ්ම ලෝකවලට තමන් කැමති බ්‍රහ්ම ලෝකෙක ඉපදෙන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙවෙයි කැමති කෙනෙක් ඉන්නවා නම් මේ විහිරටම දිනු කළා ආසවක්ේ ඥානෙ ලබා ගන්න කැමති වෙනවා නම් ඒ දෙයත් කරන්න පුළුවන් කියලා. දැන් සමහර අය කියන මම පින්කම් කරනවා මං ආයෙව ගැන හිතන්නේ නැහැ මම ඔක්කොම අත්හැරලා දන් දෙන්න කියලා කියනෝනේ. එම් කෙනත් ඉන්නවනේ. එහෙම කියන්නේ කොහොමදයි? හැබැයි එහෙම කියනවා නම් ඔබ තවත් දෙකින් දක්ෂ වෙන්නට ඕන. මොකක්ද දක්ෂතාවය? ඔබ එහෙම කියනවා නම් ඔබට හැකියාව තියෙන්නට ඕන දිට්ඨේ දිට්ඨමත්තම් මට්ටමේ මානසිකත්වයෙන් ප්‍රඥාවෙන් ඉන්න. නැත්තං චක්කුං අනිච්ඡං, රූපං අනිච්ඡං, චක්කු විඤ්ඤාණං අනිච්ඡං මට්ටමින් ඉන්න දිට්ඨේ දිට්ඨමත්තම් නැත්තං අහුත්වා සම්මුතං හුත්වාන භවිස්සති කියන මට්ටමේ ඉන්නට අනිත්‍යතාවයේ ඉහළම මට්ටමින් ස්පර්ශ කරගෙන ඉන්න ඔබ දක්ෂණං ඔබ අරම කිව්වට කමන්නේ. ඔබට ඒක අකණ්ඩව පවත්වා ගන්න බැරි නම් ඔබ අවම වශයෙන් ඔබ මේ කරන කුසල ධර්ම ගැන ලෞකික කුසල ගැන විශ්වාසයෙන් ඒ ගැන වැඩිපුර සිතමින් ඔබට ඉන්න වෙනවා. එහෙම නැතුනොත් ඔබට නිවන නෙවෙයි ඔබට සුගතියක් අහිමි වෙනවා. සමාවෙන්න ආන්දුනේ. ඔය බ්‍රහ්ම ලෝක ආන්දුනේ ඔය තුසිතේ තාපිස්සේ වලට වඩා පින් කරන්න ඕන බ්‍රහ්ම ලෝක වල දැන් තුසිතේ යාමේ වල ඒක ඔව් දිවෙනවා ඉහෙලිරට යන්නට ඉහෙල පින්කම් කරන්නට ඕන. බ්‍රහ්ම ලෝකයට යන නම් ධානය වඩන්නට ඕන. ප්‍රථම ධානය ආදී ධානය වඩන්නට ඕන පංච නීවරණ යටපත් කළා. ඒක තමයි මාර්ගය. ඉතින් සාමාන්‍ය විදිහට දාන සීල ආදී පින්කම් කළා මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. ඒකත් තවත් ඉහළට දිනු කළා මව්පියන් සලකලා භාෂාව හොඳට සංවර කරගෙන ඉඳලා වචනය සංවර කිරීම ආදී කරුණු තියෙනවා. දේවා කියලා සූත්‍රයක් තියෙනවා. සත්වත් පද කියලා සූත්‍රයක්. මාතා පේති බරංජන්තුම් කුලේ ජෙට්ටා පචායනං සන්නං සකිල සම්භාසං පේසුනේ යප්පහයන ආදී වශයෙන් මච්චේර විනේ යුත්තං සච්ඡං බෝධාභිගුණරං ආදී වශයෙන් කියලා සූත්‍රයක තියෙනවා. ඒ සූත්‍රයට සත්වත්පද සූත්‍රය කියලා කියනවා. දේවා සූත්‍රය කියලා කියනවා. ඒකේ කරුණු හතක් කියනවා කොහොමද දිව්‍ය ලෝකයට යන ක්‍රම කියලා. ඊළඟට බ්‍රහ්ම ලෝකයට යන මාර්ගය සඳහන් කරනවා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ආදී ඥාන වඩලා මේ ආදී සිත දිනු කරන ක්‍රමයක් සඳහන් කරනවා. පංච නීවරණ ආදී නීවරණ දුරු කළා. මේක තමයි බ්‍රහ්ම ලෝක යන ක්‍රමය. මේ වගේ මාර්ගයේ පැහැදිලිවම ධර්මය තුල සඳහන් කරලා තියෙනවා. ඒකට සඳහන් කරන්නේ තමා බලාපොරොත්තු වෙන මට්ටමට යන්න පුළුවන් මේ පින්කම් කිරීමත් සමග මේ ප්‍රාර්ථනාවලුත් ඇති කරගත්තොත් කියලා. ඒ ප්‍රාර්ථනා කියන තුනේ නරක නැහැ. ඒ ප්‍රාර්ථනාව බුදුදහමට එකඟයි. එකඟයි. ඇයි එහෙම එකඟයි කියලා කියන්නේ? දැන් බලන්න සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ මේ මනුස්ස ලෝකෙ ඉපදෙනකොට මේව බැලුවනේ. කාලය, දේශය, කුලය, දීපය, මෑනියන් මේ වගේ දේවල් බැලුවා. ඒවා බලලා ඊට අදාළ තැනක තමයි ඉපදුනේ. එතකොට ඒව බැලීම සහ ඒව ප්‍රාර්ථනා කිරීම වරදක් විදිහට සැලකන්නේ නැහැ. හැබැයි ඒ සියලුම දේවල් තමා උපයෝගී කරගන්න කුමක් සඳහාද? තෘෂ්ණා දෘෂ්ටිමාන අඩු කරගන්න. ලෝභ දේශ මොහ අඩු කරගන්න. විශේෂයෙන් අවිද්‍යාව දුරු කිරීම සඳහායි මේ හැමදේම උපයෝගී කරගන්න. ඉහළ කුලයක ඉපදিলা මාන්නය වැඩි කරගන්න නෙවෙයි ඔහු ඉහළ කුලයක ඉපදෙන්නේ. ඉහළ කුලයක ඉපදෙලා මාර්ගවර ලැබලා අනිත් පල්ලෙහා කුලවල අයට මේ ධර්මයේ දේශනා කරන්න ඒක උපයෝගී කරගන්නයි කරන්නේ. ඇතැම් විට සමාජ සමත විදිහට පල්ලෙහා කුලයක ඉපදුනොත් මේ සත්‍යය යන බැරි වෙනවා. ඇතැම් විට විශේෂයෙන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ සත්‍යම් බලන්නේ ලෝකයා වැඩිපුර ලෝකයේ සත්‍යයන් යහපත කිරීම සඳහා. ඉතින් මෙන්න මේ කරුණ වලින් පේනවා මේ ප්‍රාර්ථනා කියන එක වැරදි දෙයක් නෙවෙයි. ඒව යහපත් දැහැමි බලාපොරොත්තු විදිහට ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එතකොට පිනොදනේ අප ගැන අපට බලන්න පුළුවන්. ඔබ ගැන ඔබට බලන්න පුළුවන්. ඔබ සුගතිගාමී වෙන්නට පරිසරය සකස් කරගෙනද තියෙන්නේ සඳහා තව කළ යුතු වැඩ හුඟක් තියෙනවාද කියලා ඔබ ඔබ ගැන බලන්න. කොහොමද බලන්නේ තමන්ට දවසට වැඩිපුර මතක් වෙන මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. ඒ විතරක් නෙවෙයි ජීවිතේ ලොකුම අනතුරක් වුණොතින්, ලෙඩන් දුකක් වුණොතින්, ලොකු ධනහානියක් වුණොතින්, ඥාති වියෝගයක් වුණොතින්, ඔබේ ශරීරෙට ලොකු අනතුරක් වුණොතින්, ඒ වගේ වෙලාවට ඔබට මතක් වෙන්නේ කුමක් ගැනද කියලා හිතලා තියන කලින්. ඔබේ තියෙන වස්තු ඔක්කොම නැති වුණු වෙලාවක ඔබට ලොකු රෝගයක් තියෙනවා කියලා වෛද්‍ය වාර්තාවක් ආවතින් report එක ආවතින් ඔබේ ළඟම ඥාතියෙක් ඉතාම කැමැතිම ඥාතිවරු දෙන්නේ කොහොම ටික එක දවසක මිය ගියෝතින් මේ වගේ තත්යක් ආවතින් ඔබට ඇතිවන මානසිකත්වය මොකද්ද? ඔබට ඒ අවස්ථාවේදී මොකක් ගැනද හිතෙන්නේ කියලා කලින්ම බලලා තියන්න. මෙන්න මේකෙන් තීරණය කරන්න පුළුවන් අපේ ඉන්න මානසිකත්වය මොකද්ද කියලා. බන්දුල මාලිකාව ගැන ඔබ දන්නවා. බන්දුල මාලිකාවට දරුවන් රාශියක් හිටියේ. ඒ දරුවෝ ටික ඔක්කොමයි පුතාලි ටික ඔක්කොමයි සංකුරසයන් නැති වෙච්ච වෙලාවේදී ඇය කොහොමද සාර්ථකව ධර්මයේ මුහුණ දුන්නේ කියන එක ඔබ අහලා තියෙනවා. ඒ මට්ටමටම බැරි වුණත් යම් කිසි ප්‍රමාණයකට හරි මේ තත්වයට අපට මුහුණ දෙන්න පුළුවන් ද කියලා ධර්මයෙන් කලින්ම හිතලා තියෙනවා. ඒක පිනොතනේ අපට කොච්චර අධ්‍යාපනයක් තිබුණත් කොයිතරම් ධනෙ තිබුණත් කොයිතරම් පිරිවර සම්පත්තිය හිටියත් ඒ දුකෙන් අපිට මේ මොහොතේ නිදහස් වෙන්න බෑ. මේ මොහොතේ නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ මේ ධර්මයෙන් ශක්තිමත් වුණොත් විතරයි. අනේ ශක්තිය අපි අප්‍රමාදී වැඩි කරගන්නට ඕන. පින්නතුනි මෙතෙක් මේ සඳහන් කළේ අපි මේ කල්යාණ මිත්‍රත්වයෙන් ධර්ම ශ්‍රවණය කරාම අපට ලැබෙන ආනිසංස ටිකක් ගැන මේ සඳහන් කළේ. අපි කරුණු හතරක් සඳහන් කරන්නේ ප්‍රඥා දිනවන ක්‍රම නේද? මොනවද? සත්පුරුෂ සංසේවනයේ නැත්තම් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, ධර්ම ශ්‍රවණය. මේ කරුණු දෙක ගැන තමයි මෙතෙක් කතා කරේ. තව පිනොතින් කාරණා දෙකක් කතා කරන්න තියෙනවා. ඊළඟට යෝනිසෝ මනසිකාරය. මොකක්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? නුවණින් කල්පනා කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් අපේ හිතට කෙලෙස් ඇති නොවන විදියට හිතන ආකාරය. අපේ හිතට රාග, ద్వේෂ, මෝහ ඇති නොවන විදියට අපි හිතන ආකාරයටයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. මේ යෝනිසෝ මනසිකාරය කියන ගිතාම පුළුල් මාතෘකාවක් බුදුදහමේ. හොඳට මේ කාර්ණාටික අවධානයෙන් අහන්න. යෝනිසෝ මනසිකාරය කියන එක විවිධ මට්ටම් වලින් විස්තර කරන්න පුළුවන්. අපිට කවුරු හරි කෙනෙක් බනිනකොට අනේ මේ බනින කෙනා මානසික රෝගියෙක්. යා කිසියම් විදිය රෝගයකට පත් වෙලින කෙනෙක් කියලා හිතනවා නම් මොකද අපට වෙන්නේ? අපට අමනාපයක් කේන්තියක් යන්නේ නැහැ නේ? ප්‍රතිප්‍රහාරයක් නැහැ. ඔව් අපි හිත හදාගෙන ඉන්නවා. අපේ හිතේ ද්වේෂයක් ඇති වෙන්නේ නැහැ. ඉතාම සරල කාරණයක් වෙනොත්නේ මෙතන ඉඳන් මෙතනින් පටන් ගන්න යෝනිසෝ මනසිකාරය ඇසට රූපයක් පේනකොට මේ දකින්න රූපය නිරුද්ධ වෙච්ච රූපයක් මේ දකින්නේ කියලා දෙට්ටේ දෙට්ටමත්තම් මට්ටමින් හිත පවත්වා ගැනීම දක්වා අතර පරාසයේ නොඑක් ආකාරයෙන් මේ යෝනිසෝ මනසිකාරය විස්තර කරන්න පුළුවන්. අපි ටිකෙන් ටික ගැඹුරට මේක විස්තර කරමු. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? හිතට කෙලෙස් ඇති නොවන විදියට හිතන විදිය. The way how we think that not to arise defilements or negative thoughts in our mind. අපේ හිතට කෙලෙස් ඇති නොවන විදියට හිතන ක්‍රමය. Wise consideration කියලා කියන මේකට wise reflection කියලා කියනවා. නුවණින් හිතන ආකාරය. මේ හිතන ක්‍රම තමයි පින්නතුනි විතක්ක සංඨාන සූත්‍රය, ආඝාත පටිවිණය සූත්‍රය, සත්තාඨාන සූත්‍රය මේ වගේ සූත්‍රවල පැහැදිලි කරන්නේ මේ හිතට කෙලෙස් ඇති නොවන විදිහට හිතන ආකාරය. විතක්ක සංඨාන සූත්‍රයේ දැක්වෙනවා හිතට රාගයක් ද්වේෂයක් ඇති වෙච්ච වෙලාවේදී අපි කොහොමද හිතන්න ඕන කියලා. එක ක්‍රමයක් තමයි අඤ්ඤ විතක්ක කියලා කියනවා. හිතට ඇතිවෙච්ච රාගය හෝ ද්වේෂයට විරුද්ධ සිතුවිල්ලක් හිතනවා අපි. රාගයක් ඇති වුණා නම් අපි අසුභ මානසිකාරය වඩනවා. හිතට ද්වේෂයක් ඇති වුණා නම් මෛත්‍රිය වඩනවා. හිතට මෝහයක් ඇති වෙලා නම් තියෙන අනිත්‍ය සංඥා වඩනවා. හිතට ඊර්ෂ්‍යාවක් ඇති වෙලා තියෙනවා නම් මුදිතා ගුණය වඩනවා අපි. මෙන්න මේ විදිහට ඇතිවෙච්ච ක්ලේශයට වඩා වෙනස් විදියකට අපි හිතනවා. හරියට උදාහරණයක් කියනවා ඇණයක් ගහපු තැනක ඒ ඇණේ අයින් කරන්න තවත් ඇණයකින් ගහනවා වගේ කියලා. උදාහරණයක් විදිහට තියෙනවා. මේකට කියන අඤ්ඤ විතක්ක කියලා. ඊළඟට කියනවා ආදීනව දස්සාවේ කියලා. හිතට රාගයන් ද්වේෂයන් ආපු වෙලාවේදී ඒකේ ආදීනව හිතන්නට ඕන. මට කේන්තියක් ඇති වෙලා තියෙනකොට මගේ හිතට කොච්චර තීඩාවක්ද? කොච්චර හිතට අසහනයක්ද? හිතට රාගයක් ඇති වෙලා තියෙනකොට කොච්චර හිතේ දැවීමක්ද? මෙන්න මේ කරුණු ගැන ආදීනව හිත මේක අයින් කරගන්න උත්සාහ කරනවා. ඒකට උපමාවක් දක්වනවා. මොකද්ද? අපි ලස්සනට ඇඳලා ඉන්න වෙලාවක හොඳට පිරිසිදු වෙලා, නාල පිරිසිදු වෙලා, හොඳ ලස්සන ඇඳුමක් අඳගෙන ඉනකොට අපේ කරට දානවා කුණු වෙච්ච සතෙකුගේ මලකුණ. මොකද වෙන්නේ? ඔව්, අපි ලොකු අසහනයකට අපහසුවටපත් වෙනවනේ. අන්න ඒ වගේ හිතන්නේ හිත ලස්සනට තියෙනකොට, හිත ලස්සන මලක් වගේ තියෙන වෙලාවකදී හිතට රාගයක් හරි, ද්වේෂයක් හරි, මාන්නයක්, ඊර්ෂ්‍යාවක් ඇති වුණොත් අනේ මගේ හිත කොච්චර නම් දැන් අවලස්සනද කියලා හිතන්නේ. හිත හොඳට ආරක්ෂා කරගන්න පින්නතුනි. සඳහන් කරනවා විශේෂයෙන් හිත ද්වේෂයෙන් ආරක්ෂා කරගන්නට ඕන. මාතායතාන යම් පුත්තං ආයුසායක පුත්ත මනුරක්ති. අම්ම කෙනෙක් අම්මට ඉන්න එකම දරුවාට දක්වන ආදරය වගේ අනිත් දරුවන් කෙරෙහි බලන්න කියලා. අනිත් අය කෙරෙහි බලන්න කියලා එක තමයි සාමාන්‍ය අර්ථය. නමුත් තවත් ගැඹුරට ගිහිල්ලා කියන්නේ මොකද්ද මේ? මෛත්‍රී සිතුවිල්ල ආරක්ෂා කරන්න අම්ම කෙනෙක් දරුවේ ආරක්ෂා කරන වගේ තමන්ගේ මෛත්‍රී සිතුවිල්ල ආරක්ෂා කරගන්න. ඒ මෛත්‍රියට හානියක් වෙන්න දෙන්නේ නැපා. වෙනත් කෙනෙක් බැන්නයි කියලාවත්, වෙනත් කෙනෙක් ඔබේ වාඩි වෙලින් පුටුව ගත්තයි කියලාවත්, ඔබ වාඩි වෙච්ච ස්ථානේ ලං වෙලා ඔබට වාඩි වුණා කියලාවත්, ඔබත් එක hina වුණේ නැහැ කියලාවත්, කෑම බෙදනකොට ටිකක් අඩුවෙන් බෙදුවා කියලාවත්, ඒ වගේ කිසිම දෙයකින් වෙනත් කෙනෙකුට ඔබේ හිතේ තියෙන මෛත්‍රිය පැහැර ගන්න දෙන්න එපා. ඒ වගේම ඔබේ තියෙන හිතේ තියෙන පිරිසුදු බව, කොච්චර ලස්සන රූපයක් තිබුණත් රාගය තියෙන රූපයක්, ඒ කිසිඳු රූපයකින් ඔබේ හිතේ රාගය ඇති නොවන විදිහට හැකිතාක් දුරට පාත්තා ගන්න උත්සාහ කරන්න. ඒ සඳහා මොකද කරන්න ඕන? නිතර සතිමත් භාවයෙන් ඉන්නට ඕන. සරාගම් වා චිත්තං සරාගං චිත්තං ති පජානාති. හිත රාග සහිත නම් දැන් හිතේ රාගයක් තියෙනවා කියලා තමන් දැනගන්න ඕන. විතරාගම් වා චිත්තං විතරාගං චිත්තං ති පජානාති. දැන් හිතේ රාගයක් නැත්නම් රාගයක් නැහැ කියලා දන්න. සදෝසං වා චිත්තං විත දෝසං වා චිත්තං. දැන් මේ වෙලාවේ ද්වේෂයක් තියෙනවද නැද්ද කියන එක ගැන හොඳ අවධානයෙන් ඉන්න. සමෝහං වා චිත්තං විත මෝහං වා චිත්තං ආදී වශයෙන් ඒ ගැන අවධානයෙන් ඉන්න තමයි. අනිත් අය බාහිර දේවල් ගැන අවධානයෙන් ඉන්න අවස්ථාවේදී අපි දැන් වැඩිපුර මාදරේ මොකටද? අපි වැඩිපුර මාදරේ වෙන්න ඕන මොකටද? ඇත්තෙන්ම අපේම හිතට. හිතර කොහොමද අපි ආදරය කරන්නේ? ඔව් හිතට ඇති වෙන රාගය, ద్వේෂය, මාන්නය, ඊර්ෂ්‍යාව, මෝහය මෙන්න මේ දේවල් එන්න දෙන්නේ නැති විදියට ශරීරයට හානියක් වුණත් හිතට හානියක් නොවන විදියට හිත රැක ගන්නට ඕන. එහෙම හිත රැක ගන්න පුළුවන්කම තියෙන්නේ කොහොමද? සතිමත් බවෙන් හිටියොතින් තමයි. ඒ සඳහා තමයි නිතරම ආදීනව දස්සාදී මේ අකුසල විතරක වල ආදීනව බලමින් ඉන්නට ඕන. ඊළඟ සඳහන් කරනවා අසති අමනිසකාරය කියලා කාරණයක්. යමක් ගැන හිතනකොට තමන්ට රාගයක් ඇති වෙනවා නම් යමක් ගැන බලනකොට ද්වේෂයක් නම් හටගන්නේ. අන්න ඒ ගැන කියනවා අසති අමනසිකාර කියලා සිහි නොකර ඉන්න කියලා. දැන් යම්කිසි යාළුවෙක් ගැන හරි දරුවෙක් ගැන හරි මතක් වෙනවා නම් හිතට කේන්තියක් යනවා නම් ඒක ටිකක් මතක් නොකර ඉන්න. හැබැයි ඒකෙන් කියන්නේ අමතක කරන්න කියලා නෙවෙයි කියන්නේ. මේක හොඳට මතක තියාගන්න. සිහි නොකර සිටීමයි අමතක කිරීමයි කියන එක දෙකක්. අමතක කිරීම කියන එක හරියට ඩිලීට් කිරීම වගේ. දැන් කම්පියුටර් එකෙන් පාවිච්චි කරන හැ දන්නවනේ ඩිලීට් කරන එක. ඩිලීට් කරන එකක් තියෙනවා, මිනිමයිස් කරන එකක් තියෙනවා. මිනිමයිස් කළා පළයට දාලා තියන්න. ඩිලීට් කරන්න එපා. සතිමත් බව වැඩි වෙන කිසිම දෙයක් ඩිලීට් වෙන්න බෑ. ඩිලීට් වෙච්චත් මතක් කරගන්න පුළුවන්කම තියෙනවා නවට. නමුත් මතක් කරන්නේ සිහියෙන් මතක් වෙනාට හිතේ කෙලෙස් ඇති වෙන්නේ නැහැ. හොඳට සිහියෙන් ඉන්නවා නම් තමයි අවධානයෙන් එක සිහි කරනවා කෙලෙස් ඇති නොවන විදිහට තමයි සිහි කරන්න පුළුවන්. ඒ නිසා අසති අමනසිකාර කියලා කියන්නේ ඩිලීට් කිරීම නෙවෙයි මිනිමයිස් කිරීම. ස්ක්‍රීන් එකේ තියෙන ස්ක්‍රීන් එකෙන් පල්ලෙහාට දාලා තියන. ඩෙස්ක්ටොප් එකේ තිබ්බොත් නේ මේක පේන්නේ අර පල්ලෙහාට මිනිමයිස් කරලා පල්ලෙහා බාර එකේ දාලා තියෙන. බැනපු අය ගහපු අය ඔක්කොම තියෙන ඔන්ලයින් කෝණ නම් ගන්න පුළුවන් එළියට. නමුත් කේන්ද්‍ර නොගන්න විදිහට ගන්නවා. පින්නතේ මේක තමයි අසති යමනසිකාරය කියලා කියන්නේ. ගන්නව නම් ගන්න ස්ක්‍රීන් එකට හොඳට සිහියෙන් ගන්න. දැන් ගන්න නිරුද්ධ වෙච්ච එක. දැන් ඒ රූපයක් නිරුද්ධ වෙලා, ඒ ශබ්දයක් නිරුද්ධ වෙලා, ඒ වෙලාවේ හිත විතර ඇසක් නිරුද්ධ වෙලා, කනක් නිරුද්ධ වෙලා, දැන් මේ සිහිය කරන්නේ තමන්ගේම මනසින් කියන එක දන්නවා. මනෝවිඤ්ඤාණය කියලා දැකලා ස්ක්‍රීන් එකට ගන්න. අරගෙන ආයෙ පල්ලයට මිනිමයිස් කරලා තියනවා ගන්න. මේකට තමයි අසති යමනසිකාරය කියලා කියන්නේ. ඊළඟ සඳහන් කරනවා මේකේ මුලටම යන්න කියලා විතක්ක මූල සංඨාන කියලා එකක් තියෙනවා. මේක තමයි අවසානයේ ගැඹුරටම යන්නේ. යමක් සිහි කරනකොට ඒකේ මුලටම යන්නේ කියන්නේ අපට නිතරම දෙයක් සිහි වෙන රූපයක් එක්ක අන්නේ රූපය සිහි වන විට මේ මොහොතේ තියෙන රූපය නෙවෙයි පේන්නේ. ඒ නිරුද්ධ වෙච්ච රූපය තමන්ගේම මනසින් ගැනීම වශයෙන් තමයි මේ මොහොතේක නිර්මාණය වෙන්නේ. මෙන්න මේක බලනකොට තමන්ට කැලස් දුර වෙනවා. මේකත් යෝනිසෝ මනස්කාරය කියලා අවස්ථාව. බලන්න පිනුතුනි යෝනිසෝ මනස්කාරය කොච්චර දුරක් අපට යන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ආධ්‍යාත්මික ගමන මගේ යෝනිසෝ මනස්කාරය තරම් වටිනා දෙයක්, වැදගත් දෙයක් මම තවත් දකින්නේ නැහැ කියලා. මේ ආධ්‍යාත්මික ගමන මගේ යෝනිසෝ මනසිකාරය තරම් වැදගත් දෙයක්, වටිනා අංගයක් මම තවත් බුදු වැසින්වත් දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. හැබැයි මේ යෝනිසෝ මනසිකාරයේ තීරණේ වන්නේ පින්නතුනි අපේ ධර්මඥානයේ පමණට. මේක සාමාන්‍ය මට්ටමේ, ලෞකික මට්ටමින් දිනු කරගන්නත් පුළුවන්. ඒ උපරිමයේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලින් දානෙන්, සීලෙන්, උපරිම වශයෙන් මෛත්‍රී භාවනාවෙන් මේ කෙලෙස් යටපත් කරගන්න පුළුවන්. පංච නීවරණ දුරු කිරීම වශයෙන් කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ දුරු කළා. ස්කම්බන වශයෙන් යටපත් කළා, බොහෝ කාලයක් යටපත් කළා. මේ නීවරණ වලින් හිත මුදවාගෙන ඉන්න පුළුවන්. හැබැයි ඒත් අනුසේ වශයෙන් තියනවා, අපි සමුච්ඡේද වශයෙන් ප්‍රහණය කරනවා. අන්නේ සමුච්ඡේද වශයෙන් ප්‍රහණය කිරීම තමයි විදර්ශනාවෙන් කරන්නේ. අන්නේ සමුච්ඡේද වශයෙන් දුරු කිරීම මට්ටම තමයි සංයෝජන දුරු කිරීම කියලා කියන්නේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, ద్వේෂය, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා ආදී සංයෝජන වලින් කරන්නේ. මේ සංයෝජන මට්ටමේම දුරු කිරීම තමයි සම්පූර්ණම සපුරා දුරු කිරීම කියලා කියන්නේ. මෙන්න මේ දුරුකරණ ක්‍රමය තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන්නේ. එන්න මෙතන ඉඳන් තමයි හොඳටම සිහින් ඉන්න ඕන ඔබ. මෙතෙක් වෙලා අපි සඳහන් කළේ ලෞකික මට්ටමේදී වෙනත් ආගම්වල උනත් දකින්න පුළුවන් ලක්ෂණ තමයි ගුණාංග තමයි අපි මෙතෙක් විස්තර කළේ. ඇත්තෙම මෙතෙක් ක්‍රමයේ තමයි ඔබ බොහෝ දෙනෙක් දන්නේ. දුක මොකද්ද කියලා අහුවාම ජාතිපි දුක්ඛා කියලා කිව්වෙත් ඒකමයි. දුක මොකද්ද කියලා අහුවාම ජරාපි දුක්ඛා කියලා කිව්වෙත් ඒ නිසාම තමයි ඔබ. හොඳට නුවණින් ඉන්න බලන්න. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලයේ සිද්ධාර්ථ කුමාරයා වශයෙන් ඉන්න කාලේ උන්වහන්සේ ලෙඩවීම දැක්කා. මහලු වීම දැක්කා. මරණය දැක්කා. ප්‍රිය විප්‍රයෝග දුක විඳලා තිමුනේ අම්ම නැති වුණා කියන එක දැනගෙන හිටියේ උන්වහන්සේ. උන්වහන්සේගේ පිය රජතුමා වයසට යන බව දැනගත්ත වයසට ගිහිපු ආකාරයේ. උන්වහන්සේත් එක්ක එකට හිටිය යාළුව මැරිච්ච ආකාරයේ දැක්කා. එහෙම දැකපු සිද්ධාර්ථ කුමාරයා බුදුනාට පස්සේ සඳහන් කරනවා මට පෙර නොයසු විරෝධහමක් පහළ වුණා පුබ්බේ අනුනුස්සතිසු ධම්මේසු කියලා. වන්න පින්නතුන් මෙතන ඉඳන් ඉතාම අවධානයෙන් අහන්න. මට පෙර නොයසු විරෝධහමක් පහළ වුණා කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ අර සාමාන්‍ය මට්ටමේ ඉපදීම මහලු වීම ලෙඩවීම ප්‍රියෝපයෝගයේ දුකද දැනගත්තේ මේ නැහැ. ඊට වඩා සුවිශේෂ දෙයක් උන්වහන්සේ දැනගත්තා. එදා උන්වහන්සේ ජයශ්‍රී මහ බෝධි මූලයේදී වජිරාසනය මත ඉඳගෙන අවබෝධ කරගත්ත සුවිශේෂ දෙයක්. ඒ තමයි චතුරාර්ය සත්‍යය. ඔබට චතුරාර්ය සත්‍ය කියලා කිව්ව ගමන්ම ඔබ කියයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා. ඒක පොඩි හැමෙකුටම කියන්න පුළුවන්. හැබැයි පින්නතුනේ මෙතෙන්දී හොඳට කල්පනාවෙන් ඉන්න. ඔබේ පින උරගා බලන අවස්ථාව. ඔබේ බුද්ධිය බලන අවස්ථාව. ඔබේ උගත්කම බලන අවස්ථාව. ඔබ ගිහිපු පාසල, විශ්වවිද්‍යාලය, ඔබට උගන්වපු ගුරුවරුන්ගේ දක්ෂතාවය බලන වෙලාව මේක. ඔබේ ප්‍රඥාව උරගා බලන අවස්ථාව මෙන්න මෙතන. මෙතන තරම් හොඳට අවදින් ඉන්නත් ඕන. මේදි මතක නැගිටලා හිටගෙන හරි ඉන්න. නැත්තම් කන් දෙක දැඩිව මත ගාලා හරි රත් කරගෙන හරි අහගන්න මේ ටික. පින්නතුනේ මෙතෙන්දි සඳහන් කරනවා දුකයි දුක සත්‍යය කියලා දෙකක් තියෙනවා. සමුදයයි සමුදය සත්‍යය කියලා දෙකක් තියෙනවා. නිරෝධයයි නිරෝධ සත්‍යය කියලා දෙකක් තියෙනවා. මාර්ගයයි මාර්ග සත්‍යය කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ දෙකේ වෙනස දැනගත්තොත් තමයි ඔබ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණා කියලා දැනගන්නේ. මේ කාරණා අටේ වෙනස පැහැදිලිව දැනගන්නකම් ඔබ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණාද කියලාවත් දන්නේ නැහැ. ඔබ ගෙදර බුද්ධ ප්‍රතිමාවක් තියාගෙන ඔබ ජීවිත කාලෙම බුද්ධ පූජා තියපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබට එකෙන් සුගතිගාමී වෙන්නත් පුළුවන්. හැබැයි ඇත්තටම බුදුහමර කෙනෙක් පහළ වුණාද කියලාවත් දන්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍ය වෙනස හරියට පැහැදිලිව දැනගන්නකම්. මෙතනින් තමයි අපි අවිද්‍යාව දුරු කරන මාවතට යනවද? ගිහිලා සංසාර චක්‍රයෙන් නිදහස් වෙනවද? නැත්නම් අවිද්‍යාව තියාගෙන සුගතිගාමී වෙලා බේරෙනවද සංසාර චක්‍රයෙන් ඉඳගෙන? කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ ස්ථානයේ. පළවෙනි එක දුක දුක සත්‍යයක් කියන දේ. දුක කියන්නේ මොකද්ද? දුක ගැන තමයි ඔබ මුලින් කිව්වේ. ඉපදීම දුකයි, ලැඩවීම දුකයි, මරණය දුකයි, ප්‍රිය විප්‍රයෝගයේ දුකයි කියලා මේක දුක පින්නතුනි. මේකට දුක සත්‍ය කියලා තේක න්‍යායකින් කියනවා. හැබැයි සාමාන්‍යයෙන් ගත්තොත් මේකට කියන්නේ දුක කියලා. මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේකට බුදු වෙන්න ඕනේ නැහැ. මේකට බෞද්ධ වෙන්න ඕනත් නැහැ. ලෙඩවීම මහලු වීම දුකයි කියන එක සාමාන්‍ය කෙනෙකුට තේරෙනවා. ඒක අමුතු දෙයක් නෙවෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක සත්‍ය විදිහට මොකද දේශනා කළේ? උන්වහන්සේ දේශනා කරනවා කායිකං දුක්ඛං චේතසිකං දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියලා. යම්කිසි කායික දුකක් තියෙනවා නම් චේතසික දුකක් තියෙනවා නම් ඒ දේ හැර යමක් තියෙනවා නම් අන්න ඒකයි දුක්ඛ සත්‍ය කියලා. කායික දුක චේතසික හැර වෙන දුකක් තියෙනවද? අපිට හිතන්නවත් බෑනේ. මේක තමයි කිව්වේ පිනතුනි පටිසෝත ගාමින් නිපුණං දුද්දසං අනුන් කියලා. මේක තමයි උඩුගම් බලා යනවා කියලා කියන්නේ. නිපුණං ඊටාම තියුණු නුවණින් දැනගන්නට ඕන දුද්දසං දැක ගන්න අමාරු අනුන් ඊටාම සියුම් දෙයක් මේක. මෙන්න මේ නිසා තමයි කියන්නේ පඤ්ඤවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියලා. මේ ධර්මයේ ප්‍රඥාවතුන්ටයි දුස් ප්‍රඥාන්ට නෙවෙයි කියලා කියන්නේ මේක. පින්නොතුනි මොකද්ද මේ කායික දුක චේතසික දුක හැර යමක් තියෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද? කායික දුකයි චේතසික දුකයි දෙකම අපි ඇති කරගන්නේ අර මුල් ස්කන්ධ පංචකය හටගෙන එතන නිරුද්ධ වුණාට පස්සේ අපේ මනසේ ස්වභාවයට අනුව ඇති කරගන්න දේ තමයි කායික දුක් චේතසික දුක් කියලා කියන්නේ. අපේ ඇසට රූපයක් පේන මුල් අවස්ථාව ඒ අවස්ථාව දුකක් නෙවෙයි. ඇසට රූපයක් පේන මුල් අවස්ථාව උපේක්ෂාසහගතයි. ඇසට රූපයක් පේන, කනට ශබ්දයක් ඇහෙන, නාසයට ගඳ සුවඳක් දැනෙන, දිවට රසයක් දැනෙන මේ මුල් අවස්ථාව සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක විපාක මට්ටමක්. ඒක ඊටාම ඉක්මනින් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන ඊළඟට හිතලා තමයි අපි ඒක දැනගන්නේ. ඒ මුලින්ම දැනගන්න අවස්ථාව ස්කන්ධ පංචකයක් ගොඩ නැගෙනවා. ඒක කෙලස් නෙවෙයි, ඒක විපාක මට්ටමක්. ඒකට තමයි ප්‍රകൃතියෙන්ම හිත පිරිසිදුයි කියන්නේ මෙන්න මේ අවස්ථාවට. අන්න ඒ අවස්ථාව හටගන්න වෙලාව ඇති වෙන විඥාණය ඒ කාරණයටම නිරුද්ධ වෙලා යනවා. ඒක ඒ වෙලාවේ අපට මනසින් හඳුනා ගන්න බෑ. එතෙන්දි වෙන්නේ ඇස් කන් ආසාදී ආයතන වලට රෝපාදී අරමුණ පතිත වීම විතරයි වෙන්නේ. ඒ මුල් චක්කු විඥාණයෙන්වත් සෝත විඥාණය, ගහන විඥාණය, ජීවහා විඥාණය, කාය විඥාණය කියලා මෙන්න මේ න කේනකි ධම්මා පංචහි විඥානේහි පටිජානාති. මේ පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් දැනගන්න බෑ. අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා. ආයතනයේට, ඉන්ද්‍රියට අරමුණ පතිත වීම විතරයි වෙන්නේ. අපි එහෙනම් තේරුම් ගන්නේ මොකකින්ද? යමක් තේරුම් ගන්නකොට ඇසින් බලලා තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ ඇසින් නෙවෙයි, චක්කු විඥානියුත් නෙවෙයි. අපි ඒක තේරුම් ගන්නේ මනෝ විඥානිය. දකින්නේ ඇහෙන්. ආලෝකය පතිත වෙන්නේ හැට. ඇස පහළ වෙනවා, ඊට අදාළ රූපය පහළ වෙනවා, චක්කු විඥානය පහළ වෙනවා, චක්කු සංපස්සය පහළ වෙනවා, විපාක මනෝ ධාතුවක් පහළ වෙනවා, විපාක මනෝ විඥාන ධාතුවකුත් පහළ වෙනවා. මේ ඔක්කොම අතීත කර්මවලට ලැබෙන විපාක මට්ටමක්. මේක සැපක්වත් දුකක්වත් නෙවෙයි, මේක විපාක මාත්‍රයක් විතරයි. මේක ක්ෂණිකව හටගෙන ස්කන්ධ පංචකයක් විදිහට නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන අපේ අවිද්‍යාවෙන් හිටියොත් අපේ මනසේ ස්වභාවයට අනුව ඒකෙන් අපි සැප හෝ දුක් විඳිනවා. නමුත් ඒ සැපක්වත් දුකක්වත් බාහිර රූපයෙන් එන දෙයක් නෙවෙයි. ඔව්, අපේ සංජානනයට අනුව, අපේ දැක්මට අනුව ඒක වෙන්නේ. දැන් අපි කියමු දූරියන් කියලා. දූරියන් ගෙඩියක් මෙතන තිබ්බොත් මොකද වෙන්නේ? ඔව්, සමහර අය හරිය කැමැත්තෙන් ඒක අනුභව කරයි. සමහර අයට මෙතන ඉන්නවත් දරුව වමන දානක් පුළුවන් නේ. එකම දේ. ඒකෙන් සැපයක් නම් ආවේ හැම දිනාටම සැපයක් ඕන ලැබෙන්න. නමුත් එක්කෙනෙකුට සැපක් තවත් කෙනෙකුට දුකක් ආවේ. වෙනත් ආහාරයක් ගම්මු, වාහනයක් ගම්මු. ඇදැම්ට යුරෝපියන් වාහන වලට කැමති අය ඇති, ජපන් වාහන වලට කැමති අය ඇති, ඇමරිකන් වාහන වලට කැමති අය ඇතිනේ. සමහර රටවලට දැඩිවම විරුද්ධ අය ඇතිනේ. ඒ රටේ නම කිව්වොත් නමවත් කියනට අකමැති අය ඇතිනේ. සමහර ඒ නමම සමහර කෙනාට හරියම කැමති වෙන්නත් පුළුවන්. සමහර දේශපාලඥයෙකුට සමහර හරිය කැමතියි. සමහර කෙනෙක් ගැන නමවත් කියනකට කැමති නෑනේ. එකම කෙනා ගැන එක්කෙනෙක් කැමති අනෙක් කෙනා කැමති නෑ. එහෙනම් මේ කැමැත්ත අකමැත්ත අය බාහිර රූපෙන්ද? බාහිර රූපෙන් නෙවෙයි කියනතුනේ කැටි වෙන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව. ඒ මනසේ ස්වභාවයත් දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒ ඒ මොහොතට අනුවයි ඒක නිර්මාණය වෙන්නේ. යම් කිසි ආහාරයක් බලන්න හොඳ සුවඳවත් ආහාරයක් තියෙනවා. අපි මුගහක් බඩගිනින් ඉන්න වෙලාවක බලන්න. සුවඳ වෙන්න ඕනේ නිකන් කෑමක් උනක් කනවනේ. හැබැයි බලන්න හොඳට තමන්ගේ බඩ පිරීලා කිසිම දෙයක් කන්න බොන්න බැරි විදියට උඹට පිරිච්ච වෙලා කියන හැරෙද්ද කොත් මොකද වෙන්නේ? ඔබ ආසයිද ඒකට? කැමති නෑනේ. බලන්න එකම ආහාරයට එකම පුද්ගලයාට වෙච්ච දේ. තේන්නතන අපේ සමස්ත ජීවිතේම මේක. එතකොට අපට කැමැත්ත හෝ අකමැත්ත කියන එක ඇති වෙන්නේ අර මුල් අත්දැකීමෙන් නෙවෙයි. ඇසට රූපයක් දැකලවත්, කනට ශබ්දයක් අහලවත්, නාසයට ගඳ සුවඳක් විඳලවත්, දිවට රසයක් විඳලවත් නෙවෙයි අපට සැප දුක් ඇති උනේ. ඇති උනේ අපේ මනසේ ස්වභාවයට අනුව. ඒ මනසේ ස්වභාවයට අනුව ඇති වෙනකොට ස්වභාවය මොකද්ද? ඒ මුල් ස්වභාවය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙන. ඒ විතරකුත් නෙවෙයි. දැන් ඇස, කන, නාසය, දිව කිව්වහම ඔබට හිතේ සැපක් දුකක් නැහැ. ඒක නම් එන්න බෑ. හරි, ඒක හරි. ඒතර රූපයෙන් දුකක් එන්න බෑ කියන එක හරි. සබ්දේනොත් එන්න බෑ, වෙනස් වෙනවා. රසේනොත් එන්න බෑ, පුද්ගලෙන් පුද්ගලට වෙනස් වෙනවා. නාසේනොත් එන්න බෑ කියලා හිතනවා. හැබැයි ඔබට හිතේ කයට නම් දැනෙන වේදනාව සමානයි. කයට දැන් මට ඇඟට වේදනාවක් එනවා නම් කවුරු හරි ගැහුවාම ඒක හැම කෙනාටම සමානයි කියලා නේ. බලන්න පින්නතුනි, ඔබේ හොඳම යාළුවෙක් ඉන්නවා. ඔබේ හොඳම යාළුවෙක් ඔබේ පිටට ටිකක් සැරෙන් පහරක් ගහනවා. ඔබ කේන්ති ගන්නවද? නෑ. ඒ මට්ටමෙන්ම කෙනෙක් ඔබේ එක දැඩිවම අමනාපේච්ච කෙනෙක් ගහනවා. ඔව්, රිදෙන එක ඇත්තෙන්ම සමාන එක මට්ටමයි. නමුත් හිතේ ස්වභාවය වෙනස්. ඇතැම් විට අර අමනාප කෙනා ගහපු එකට ඔබ පොලිසියන්නත් පුළුවන්. අර හිතවත් යාළුව ගැහුවට පස්සෙ ආ සිප වෙනඳ ගන්නත් පුළුවන්. අනේ යාළුව කොහෙද හුඟක් කාලෙකින් දැක්කේ කියලා නේද? වෙනත් උදාහරණයක් ගන්න. අපි නිතර කියන උදාහරණයක්. ළමයේ බලන්න. තමගේ පුතා ගෙහිම සහත් යාළුවෙක් ගෙහිම. ඔව්, දැන් කුඩා දුව පුතුන් ඉන්න කාලේ ඔබට ඔබ දන්නවා දරුවා වඩාගෙන ඉනකොට ඇතැම්ට ඔබේ කොණ්ඩෙන් අදින්න පුළුවන්. කයියෙන් ඇද්ද කියලා කියමු. ඔබ තමයි දරුවට ආදරේ. බලන්න ඒ වේගයෙන්ම කෙනෙක් ඔබ බස් එකේ යනකොට වෙනත් විරුද්ධ ලිංගික කෙනෙක් ඔබේ කොණ්ඩෙන් ඇද්දොත් මොකද වෙන්නේ? වේදනාවේ ලොකු වෙනසක් නැහැ පින්නතුනි. නමුත් බලන්න ඒකට දාන අපේ ප්‍රතිචාරය වෙනස බලන්න. අපේ මනසින් ඇති කරගන්න දුක බලන්න. එතකොට සම්පූර්ණ මේ දුක් ටික ඇති වුණේ ඇත්තටම කායිකවද? මේ සම්පූර්ණ මනසින් අපි මේගත්තේ. එතකොට මෙතෙක් කල් අපි සැපක් හෝ දුකක් විඳලා තියෙනවා නම් විඳලා තියෙන මොහොතේ එනවා. මනසින් විඳ විතරක් නෙවෙයි පිනොතනි. අපි ඒක මනසින් විඳිනකොට අර මුල් අද්දැකීම ඇස රූපය දෙක චක්කු විඥානේ, නැත්තම් කන ශබ්දය සෝත විඥානේ, නැත්තම් නාසය ගන්ධය ගාන විඥානේ, නැත්තම් ජීව දිව රසය ජීවහා විඥානේ, නැත්තම් කය ස්පර්ශය කාය විඥානේ, මේ සියලුම දේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙච්ච තැනකයි මේ මානසික අපි සැප දුක් ගත්තේ. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය කියන්නේ අර මුල්ම අත්දැකීම. මේකට පටිසම්භිදා මග්ගේ, මේකට විඥාන චර්යා කියලා කියන්නේ. මේ විපාක මට්ටමේ මේ මුල් අවස්ථාව ඒක ඉතාම ක්ෂණිකයි. ඒ තුල පිහිටලින් අපට බෑ. ඒක ඒ මොහොතේම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයයි. එතකොට අපි යන ගමන් මාර්ග දෙකක් තියෙනවා. මොකද්ද? අපි ඉන්නේ අවිද්‍යාවෙන්ද, අපි ඉන්නේ ප්‍රඥාවෙන්ද කියලා තමන් ගැන තමන් බලන්න. ඔන්න තමන්ගේ educational qualifications තමන්ට චෙක් කරන බලන් තියෙන වෙලාව ධම්මා දාස ධර්මයේ නැමැති කණ්ණාඩියද ධම්මෝ මිර සදහම් කැඩපතෙන් බලන්න ඔබ අප ජීවත් වෙන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද කියලා බලන්න බොහෝ විට නෙවෙයි ඇතැම් විට විද්‍යාවෙන් ප්‍රඥාවෙන් ජීවත් වුණාද කියලා අපිට හිතා ගන්න බෑ ඕනෑම වෙලාවක අපට දෙයක් මතක් වෙන රූපයක් එක්ක ඔබේ දරුව ගැන මතක් කළත් වාහනය ගැන මතක් කළත් ගෙදර ගැන මතක් වුණත් රැකියාව මතක් වුණත් ගිහපු ඉස්කෝලේ මතක් වුණත් සමන් පිච්ච මලක් මතක් වුණත් සුවඳක් ආවත් මතක් වෙන රූපයක් එක්කනේ ඒ රූපේ මතක් වෙන වෙලාවෙදී ඔබට හිතුණද ඒ රූපේ ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා දැන් මේ ඒක තේරුම් ගන්නේ මනසින් කියලා හිතලා තියනවද? නිකන් වැරදිලවත්, හීනෙන්වත්. පින්නතුනි මේක තමයි මෙතෙන්ට තමයි කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි කියන්නේ මෙතෙන්ට. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ පිළිබඳව විශ්වාස කරන්නේ මෙන්න මෙතෙන්ට. දැන් අපි සාමාන්‍ය ශ්‍රද්ධාව කියන්නේ මොකටද? බුදුහාඳුරන්ගේ බුදුගුණ දැකලා උන්වහන්සේ මෛත්‍රී සාගතයි, උන්වහන්සේ ප්‍රඥාව තිබුණා, නැත්නම් උන්වහන්සේට ඊර්ද බල තිබුණා, නැත්නම් උන්වහන්සේට ඡන්ද අසාධාරණ ඥාන තිබුණා. මේ වගේන් තමයි අපි පහදින්නේ නේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේ ඊර්දි ප්‍රාතිහාරයට වඩා විශ්වාසී තිබෙම මොකටද? දේශනා ප්‍රාතිහාරයට. බුදුරජාණන් වහන්සේට කෙනෙක් දමණය කරන්න අමාරු නම් උන්වහන්සේ උපරිම යොදාගත් ක්‍රම ශිල්පේ මොකද්ද මුලින්? ඊර්දි බල අතරනොත් ඡණ්ඩ අසාධාරණ ඥාන උපයෝගී කරගත්තා. ඒ ඡණ්ඩ අසාධාරණ ඥාන අතරනොත් සුවිශේෂ ඥානයක් උපයෝගී කරගත්තේ මොකද්ද? යාමක මහා ප්‍රාතිහාරය. එක විට බුද්ධ ශරීරයෙන් ජලයත් ගින්දරත් එක විට පිට කරනවා. ශරීරයේ කොටසකින් ජලය, කොටසකින් ගින්දර, මේ දෙක මාරුවට පිට කරනවා. මේකෙන් තමයි දමනය කරන්න අමාරුමයි. බුදුහාමරණ දමනය කරන්න අමාරු වෙච්ච කට්ටිය දන්නවද? මතකද? හාමුදුරු කෙනෙකුට දමනය කරන්න අමාරුම කෙනා කවුරුන්ද? ඒ හාමුදුරන්ගේ ඥාති. මුළු ලෝකයක් දමනය කරන්න පුළුවන්. නමුත් ඒ හාමුදුරන්ගේ හෝ විශේෂ බුදුහාමුදුරන්ගේවත් ඥාතින් දමනය කරන්න කමාරු. මුළු ලෝකයකට බණ කියලා පහදවන්න පුළුවන්. නමුත් අපේ ඥාතින් බණ කියලා පහදවන්න හරි අමාරු. බුදුරජාණන් වහන්සේටත් ඒක හිමයි පින්නතුනි. උන්වහන්සේට සිද්ධ වුණා සාක්‍යයන්ගේ මානෙ දුරු කරන්න. මොකද කළේ? යාමක මහා ප්‍රාතිහාර්ය පාන වුණා. එහෙම සුවිශේෂ ඥානයක් ඉර්ධියක් පාලත් උන්වහන්සේ ඒකෙන් අය දමනය කළ. ඊළඟට මොකද කළේ? බොහොමද ඊළඟ ධර්ම දේශනා කළා. මොකද ඒ ඉර්ධිය බල වලින් පහ දින එක වැඩි කලක් තියෙන්නේ නැහැ. එක සුළු මොහොතකින් වෙනස් වෙන පුළුවන් මේ පැහැදීම. ඊළඟට දැන් බලන්න උරුවෙල කාශ්‍යපටත් ඒ වගේ ඉර්ධි බල කෑ බුදුහාඳුරෝ. ඒ මුලින් ප්‍රාථමික උපක්‍රමයක් විදිහට ඉර්ධි බල පාලා ඊළඟට මොකද කළේ? ඊට පස්සේ දේශනා ප්‍රාතිහාරයෙන් පරිසම්පාදයේ හේතුඵල ධම ආරේ න්‍යාය චතුරාර්ය සත්‍ය දේශනා කළේ තින් පහදවන ඊට පස්සේ. මොකද පහදින්නේ එහෙනම් අපට යන්තා ජීවිතයේ දුකක් හටගෙන තියෙනවා නම් මෙන්න මේ දුක්ඛ සත්‍ය නොදෙනීම නිසා ඒක ඇති උනේ කියලා. මෙන්න මේ කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවශේෂං දුක්ඛ සත්‍යං කියන මෙන්න මේ පළවෙනි සත්‍ය තේරුම් ගන්නට ඕන. ඒ මොකද්ද? අර ස්කන්ධ පංචකය පහළ වෙන මුල් අවස්ථාව. අපි යමක් ඇහැට දකින මුල් අවස්ථාව ප්‍රාථමික අවස්ථාව. ඒක දෙයක් හඳුනා ගන්න අවස්ථාව නෙවෙයි. ආයතනයට, ඉන්ද්‍රියට අරමුණ පතිත වෙන මුල් අවස්ථාව. අන්නේ මුල් අවස්ථාවට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අන්නේ දුක්ඛ සත්‍ය හරියට තේරුම් ගන්න බැරි වුණොත් ඒ දුක්ඛ සත්‍යයෙන් අපි දුක ගොඩනගා ගන්නවා. ඒ හටගත්තු රූපය පිළිබඳව අවධානයේ අවබෝධය නැති වුණොත් මේ දකින රූපය මේ මොහොතේ තියේ කියලා බාහිරට හිත නැඹුරු වෙනවා. ඊට අන් සරල උදාහරණයක් කිව්වොත් අපි කෑම පිඟානකින් කෑම කනකොට අපි කෑම ටිකක් කඩට දාගත්තට පස්සේ ඒ කෑම ටිකේ රස එනකොට අපිට මොකද්ද හිතෙන්නේ? මේ කෑම ටිකේ රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටිකේ කියලා හිතෙන්නේ අපිට. ඇත්තටම මේ වෙලාවේ රස එන්නේ කටේ තියෙන කෑම ටික. කටේ තියෙන කෙලත් එක මිශ්‍ර වෙලා අර වමනියක් වගේ තියෙන කෑම ටිකෙන් තමයි මේ මොහොතේ රස එන්නේ. නමුත් අපි හිතන් ඉන්නේ මොකද්ද? ඔව්, පිඟානේ තියෙන කෑම ටික තමයි මේ රහ කියලා තවත් කෑම ටිකක් කනවායි පරකන. ඔබට කවදාවත් හිතලා තියෙනවද මේ මොහොතේ රස දැනෙන කටේ තියෙන කෑම කියන කාරණේ? අපි නිතරම හිතන්නේ මේ රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑම ටික කියලා. පින්නතුනි, පිඟානේ තියෙන කෑම ටික පිඟානේ තිබෙදී රහද? පිඟානේ තියෙන රහ දැනෙන්නේ පින්නතුනි දිවට ආවට පස්සේ. ඊට අදාළ දේවල් ටිකත් එක මිශ්‍ර වුණාට පස්සේ. අඩුගානේ දිවෙන් පල්ලෙහාට යනකොටවත් තේ රහ නැහැ. බලන්න කොච්චර රසවත් ආහාරයක් ගත්තත් ඒක බටේකින් මැදක් හරියෙදි ගන්නාලේට දැම්මොත් මොකද වෙන්නේ? රස තියෙනවද? මොකොත් රසයක් නැහැ. ලුණු වැඩි වුණත් එකයි අඩු වුණත් එකයි. ලුණු වැඩි වුණා කියලා කෑ ගහන්නෙත් නැහැ ඊට පස්සේ. සීනි වැඩි කියලා කෑ ගහන්නෙත් නැහැ. දැන් හරිම හොඳයි. දැන් බටේනේ දාන්නේ. තිනොතිනේ ඔක්කොම රසයෙන් මේ මොහොතට තමන්ගේ ඒ වෙලාවට නිෂ්පාදනය කරන මේ දෙවට සාපේක්ෂව ඒ මොහොතේ මේ රසය හටගන්නේ. ඒ රසයවත් එක දිගට අඛණ්ඩව තියෙන්නේ. ඒ දිව ඒ මොහොතට අනුව තමන්ගේ මනසේ ස්වභාවයට අනුව නිෂ්පාදනය කරන දෙවට අනුවයි රස තීරණය වෙන්නේ. ඒ දිවත් එක දිගට එක විදියට තියෙන දෙයක් නෙවෙයි. ඒ රසයත් එක දිගට තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතට අපි නිෂ්පාදනය කරන දෙයක්. එතකොට දුක්ඛ සත්‍ය කියන්නේ මේ මුලින් හටගන්න ස්කන්ධ පංචකය. ඒ පිළිබඳව අවධානයෙන් නොහිටියොත් අපේ හිත රූපයට බැස ගන්නවා. රූපයට බැසගත්තොත් මොකද වෙන්නේ? ඒ රූපයට තමා හිතන විදිය අනුව සැප දුක් හට ගන්නවා විතරක් නෙවෙයි. තාව කාලිකව සැපත ඉන්න පුළුවන්. නමුත් ඒ දේ වෙනස් වෙනකොට, ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, මරණයට පත් වෙනකොට, ප්‍රිය විප්‍රයෝගයට වෙනකොට අර බාහිර රූපය මගේ කියලා අරගෙන ඒකට දුක් වෙනවා. මේක දුක. හැබැයි ඒ දුකට දුක්ඛ සත්‍යයක් කියලා කියනවා. ධම්මචක්ක සූත්‍රයේයි දැක්වෙන්නේ. කසමං චාවසෝ දුක්ඛං අරිය සත්‍යං කියලා කියනකොට ඒ ජාති ජරා ආදී කරුණ වලට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුව තමයි කායිකං දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච. කායික දුක චේතසික දුකක් තියෙනවා නම් ඒකට දුක කියලා කියනවා. ඒකට දුක්ඛ සත්‍ය කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? මේක අර මුල් දුක්ඛ සත්‍ය පාදක කරගෙනයි හටගත්තේ. ඒකෙන් බැහැර දෙයක්වත් නෙවෙයි. එතකොට හැම දුකක්ම දුක්ඛ සත්‍යකුත් වෙනවා, දුකකුත් වෙනවා. නමුත් හැම දුක්ඛ සත්‍යක්ම දුකක් වෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. දැන් ලෙඩවීම, මහලු වීම, මරණය, ප්‍රිය විප්‍රයෝගයේ මේ වගේ දේවල් එක දුකක් කියලා කියනවා. එක දුක සත්‍යයක් කියලා කියනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. මෙන්න මේක තමයි ඔබ තේරුම් ගත යුතු ස්ථානේ. උදාහරණයක් කියන සරලම උදාහරණයක්. හැම බස් එකක්ම බස්යෙකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැම බස් එකක්ම බස්යෙකුත් වෙනවා, වාහනයකුත් වෙනවා. හැම දුකක්ම දුකකුත් වෙනවා, දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. මොකද්ද උදාහරණය? හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. බස් නොවන වාහනක් තියෙනවා. එතකොට හැම දුක්ඛ සත්‍යයක්ම දුකක් වෙනවා කියලා කිව්වනම් රහතන් වහන්සේ දුක් විඳින්න ඕන එහෙනම්. රහතන් වහන්සේට දුක්ඛ සත්‍ය තියෙනවා. නමුත් දුක් විඳින්නේ නැහැ. ස්කන්ධ ඒ කියන්නේ ආයතන අරමුණුත් එක ගැටෙනවා. අරමුණු තේරුම් ගන්නවා. හැබැයි දුකටපත් වෙන්නේ නැහැ. ඒක හටගත්තු තැන හටගත්තු තැනම නිරුද්ධ වෙන ආකාරය දකිනවා. එතකොට දුක්ඛ සත්‍ය කියන දේ දුරු කරන්න කියපු දෙයක් නෙවෙයි. දුක්ඛ සත්‍ය බොහොම හොඳයි පිරිසිඳ දැනගන්න අවබෝධ කරගන්න තියෙන්නේ. එතකොට දුක සත්‍ය දුරු කරන්න රහතන් වහන්සේටවත් බෑ. එතකොට බුදු දහමයි වෙනත් දහම් අතර වෙනස මොකද්ද? වෙනත් ආගම්වලය දුක සත්‍ය දුරු කරන්න ගියා. කොහමද දුරු කරේ? ඔවුන් කියන රූප නොබල ඉන්න, ශබ්ද නොහා ඉන්න කියලා. මෙන්න මේකයි නිවන් දකින මාර්ගය කියලා. බුදුහාමුදුරු දේශනා කළේ නතේ කාමා යാനി චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි. ලෝකේ තියෙන ලස්සන දේවල් අපේම අතීත කර්ම විපාක විදියට ලැබෙන කුසල විපාක. ඒක බැහැර කරන්න කියලා නෑ. ඒක පිරිසිඳ දැනගන්නයි ඕනේ. මේ දකින ලස්සන රූප මේක බැහැර කරන්න කියපු දෙයක් නෙවෙයි. මේක කාමයන් නෙවෙයි. මේක අතීත කර්ම විපාක විදියට ලැබෙන ආනිසංසයක්. මේ පිළිබඳව අවිද්‍යාවෙන් හිත බැස නොගන්න එක අපි කරන්නට ඕන. මේ දකින ලස්සන රූප කාමයන් නෙවෙයි, අකුසල නෙවෙයි. මේක අකුසලයක් කරගන්නේ අපේ විඥානය. අපි මේ පිළිබඳව අවිද්‍යාවෙන් හිටියොත් බාහිර මේ පේන රූපය අත්විඳින වෙලාවේ මේක බාහිරේ තියෙන කියලා කිව්වොත් ඒකයි අවිද්‍යාව, ඒකයි දුක. බාහිර රූපයේ පේනකොට Taman දක්ෂ වෙන්නට ඕන. මේක හඳුනාගන්නේ ඇසින් නෙවෙයි, මේක හඳුනාගන්නේ මනසින්. මේක මනසින් හඳුනාගන්නකොට මේක මුලින් දැකපු ඇසත් රූපයත් චක්කු විඥානයත් නිරුද්ධ වෙලා කියලා දැකගන්න. මෙන්න මෙතනින් තමයි අපි ප්‍රඥාවෙන් ඉන්නවද අවිද්‍යාවෙන් ඉන්නවද කියන එක තීරණය කරන ස්ථානය. මෙන්න මේ දුක්ඛ සත්‍ය පිළිසින් දැනගත්තොත් සමුදය සත්‍ය ගොඩ නැගෙන්නේ නැහැ. සමුදය සත්‍ය කියන්නේ මොකද්ද? බාහිර රූපයට ආසා කිරීම. බාහිර රූපයට ආසා කිරීම ඇත්තට මොනේ බාහිර දෙයක නෙවෙයි. ආසා කරේ තමන්ගේ මභ්‍යන්තරයේට. අපේ මිස්කන්ධ පංචයකට මේ ආසා කළේ. බාහිර රූපයට අපි ආසා කරනවා කියලා කිව්වට ආසා කළ තින ඇත්තට මොකද්ද? ඒ නිරුද්ධ වෙච්ච රූපාදී ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධයක් විදියට අභ්‍යන්තරයෙන් නිර්මාණය කරගත්තු ලෝකයට මේ ආසා කළේ. එතකොට බුදුදහමේ කියන්නේ බාහිර රූපය අයින් කිරීම නෙවෙයි, මෙන්න මේ අභ්‍යන්තරයේ තියෙන නන්දි රාගය දුරු කිරීම. බුදුදහමයි අනිත් ආගම අතර වෙනස මොකද්ද? අනිත් ආගම් වල ඇතිවෙ බාහිරින් දුක එන්නේ බාහිර දේවල් ටිකෙන් ටික අඩු කරන්න ඕනේ කියලා, අත්හරින්න ඕනේ කියලා. දේපල ටික අත්හැරියා, ඥාතින් ටික අත්හැරියා, දරුවෝ ටික අත්හැරියා, දේපල ටිකත් අත්හැරියා, අන්තිමට ගිහිල්ලා ඇඟේ තියෙන රේදි ටිකත් අත්හැරියා. දුක එන්නේ බාහිරින් කියලා. නිකන් ආගමයි එහෙමයි. ඔවුන් අදටත් මේ වෘත රැකින ඔවුන් හිතන් ඉන්නේ මේ බඩු භාණ්ඩ වලින් ආසයි නේ. ඒ ටික අත්තරෝතින් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. ඒ ටික අයින් කරෝතින් දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා ඔවුන් මොකන්ද විශ්වාස කරේ? ඔවුන් සමුදියේ සත්‍ය විදිහට දැක්කේ බාහිර දේ. නමුත් බුදුදහමේ සමුදියේ සමුදියේ සත්‍ය අතර වෙනස මොකද්ද? බාහිර දේට ආසා කිරීම සමුදය. ඒක සමුදියේ සත්‍ය නෙවෙයි. සමුදේ සත්‍ය කියන්නේ මොකද්ද? අපේම අභ්‍යන්තරයේ ගොඩනගා ගන්නා වූ මේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධයක් විදියට අභ්‍යන්තරය ඇති කරගන්න ස්කන්ධ පංචකයට ආසා කිරීමයි දුක් සමුදය සත්‍ය දුකට හේතුව කියලා කියන්නේ. එතකොට අපි මුලින් කිව්වා දුකයි දුක් සත්‍යයි කියලා දෙයක්. දැන් අපි කිව්වා සමුදයයි සමුදය සත්‍යයි කියලා දෙයක්. පස්සෙවනම් ආයිපරක් අහන්න මේකෙන්. ඔව් ආයිපරක් ඔබට අහන්න පුළුවන් පස්සේ. එතකොට සමුදය සමුදය සත්‍යයත් අතර වෙනස මේක. ඊළඟට නිරෝධයයි නිරෝධ සත්‍ය අතර වෙනසක් තියෙනවා. නිරෝධය කියන්නේ ආසා නොකරඳීම. නිරෝධය කියන්නේ බාහිර දේට ආසා නොකරඳීම. නිරෝධ සත්‍ය කියන්නේ මේ අභ්‍යන්තර ස්කන්ධ පංචකයට ආසා නොකරඳීම. බාහිර දේට ආසා නොකරනවා නම් අපට හරිය ලේසි නිවන් දකින්න. කොහොමද? බාහිර දේවල්ට ඔක්කොම දන් දීලා අපේ ශරීරය අර සත්වත්ත කියන සිංහයේ කූඩුවට පැනනට පස්සේ ඔක්කොම ටික දන් දුන්න වෙනවා. එක දවසෙ නිවන් දකින්න පුළුවන්. එතකොට නිරෝධය කියලා බොහෝ දෙනෙක් හඳුනාගත්තේ මේ බාහිර දේට නැත්තම් තමන්ගේ ශරීරෙට තියෙන ආසාව. නමුත් ආසාව දුරු කිරීම නමුත් නිරෝධ සත්‍ය කියලා කියන්නේ මේ තමන්ගේ ස්කන්ධ පංචකයට යෝ තස්සායේව අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. බාහිර දේ අත්හැරීම නෙවෙයි අභ්‍යන්තරයේ තියෙන අවිද්‍යා පාදකෝ තෘෂ්ණාවෙන්ම දුරු කිරීම. තෘෂ්ණාව කියන්නේ තමන්ගේ මේ තෘෂ්ණාව හටගන්නේ බාහිර දෙයක් අරමුණු කරගෙන නැතිවන්නේ ආසාව තියෙන ඇත්තටම මේ අභ්‍යන්තරයේ මේකට හේතු ටික තියෙන සංකේතික අභ්‍යන්තරයේ තියෙන නන්දිරාගේ අභ්‍යන්තරයේ තියෙන මේ අභ්‍යන්තර තමන්ගේ කැමැත්තට අනුව තමයි බාහිර දේ තමා තීරණය කරන්නේ. අපේ ආකල්ප වලට යම් කිසි කෙනෙක් ගැළපෙලිනව නම් එයාට ආදරේ අපි. ඒක නා යම් කිසි වෙලාවක තමන්ගේ මතවාදයට වෙනස් වෙච්ච ගම මොකද වෙන්නේ? ඒ ආදරේ කරපු ප්‍රමාණයටම අනිත් පැත්තට දේස ගන්න. ඉතාම සුළු පරතරය ඇති. ඔබ වඩාත්ම දේශ කරන්නේ ඔබ වඩාත්ම දුක්ෙන් යන්තිමට කවුරු පිළිබඳවද? ඔබ වඩාත්ම ආදරය කරපු කෙනාට ඔබ දුක්වෙන්. අල්ලපු ගෙදර දූපතුන් විවාහ අසමත් වුණා කියලවත් වෙනත් අකීකරුකමක් කරා කියලවත් ඔබට ප්‍රශ්නයක් නැහැ. ඔබ ගණන් ගන්නවත් නැහැ. නමුත් ඔබට වැඩිපුරම දුකක් හටගන්නේ කොහොමද? ඔබේම කුසින් ඔබේම ලේන් දහඩියෙන් පෝෂණය වෙච්ච ඔබේ වියදමින් පෝෂණය වෙච්ච දරුවෙක් අකීකරු කමක් කරවතින් ඔබට එදාට ඒකයි කුල ගන්න බැරි. ඇත්තටම අපි හිතනවා අපේ දරුවට තියෙන ආදරයට මම මේක කරන්නේ කියලා. ඇත්තටම දරුවට ආදරයක් තියෙනව නැත්තේ නෑ. ගැඹුරින් බලහගෙන ගියාම ආදරය කළ තියෙන්නේ තමන්ගේම මේ ස්කන්ධ පංචකයට. අපේ ආකල්ප වලට ගැළපුණොත් ආදරෙයි. හැබැයි පොඩ්ඩක් හරි අකීකරුණු ගමන්ම ඒ ආදරය කරපු ප්‍රමාණයටම තමා අකමැති වෙනවා, ද්වේෂ කරනවා, ඇතැම් විට පිළිගන්නත් යනවා. මෙන්න මේක තමයි දුක්ඛ නිරෝධයත් ඒ වගේම නිරෝධ සත්‍යයත් වෙනස. ඊළඟට මාර්ගයත් මාර්ග සත්‍යයත් කියලා දෙකක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියලා ගුණ තුනකට අපිට වඩන්න පුළුවන්. සාමාන්‍ය ලෝකයේ සීලය වඩනවා සමාධිය වඩනවා. ඒ වඩන්නේ බාහිර කෙනෙක් ඉන්නවා කියලා හිතලා සිල්වන්ත වෙනවා. බාහිර කෙනෙකුට සංවර වෙනවා. බාහිර කෙනෙක් ඉන්නවා මං එයාට බොරු කියන හොඳ නැහැ, එයාගේ ජීවිතේට හානියක් කරන්න ඕනේ නැහැ කියලා බාහිරට සංවර වෙලා ඉන්නවා. ඒක බාහිර සීලය. ඒක සාමාන්‍ය ලෝකයේ තියෙන සීලය. ඒක මාර්ගය. නමුත් මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? මාර්ග සත්‍ය කියන්නේ බාහිරෙන් රූපයක් නිර්මාණය නොවන විදියට දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. ඒ සීලය ප්‍රඥාව සමග එකට සම්බන්ධ වෙන්නට ඕන. එකහසකින් අනෙක් අත හොදන වගේ ප්‍රඥාවෙන් සීලයත් සීලෙන් ප්‍රඥාවත් පිරිසිදු වෙන්නට ඕන. අපි වඩන සමාධිය විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග පරිණාමයෙන් වෙන්නට ඕන. අපි වඩන සමාධිය සමාධියෙන් කෙලවෙන්නේ නැහැ. සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු විදිහට හිත සමාධිමත් වෙච්ච ගමම්ම Tamanට පේන්න ඕන යථාර්ථයක් තියෙනවා. තමා කලින් අසා දැනගත්තු චතුරාර්ය සත්‍ය දැන් මේ මනසින් නුවණින් මෙනෙහි කරන අවස්ථාව. හිත සමාධිමත් වෙච්ච ගමම්ම Taman මොකද බලන්නේ? Taman බලන්නේ මේ මොහොතේ Tamanගේ ජීවිතේට මොකද වෙන්නේ කියලා. මේ මොහොතේ ඇසෙන් රූපයක් දකිනකොට Taman දකිනවා මේ දකින වෙලාවේ ඇසක් නිරුද්ධ වෙලා ඒ රූපයක් නිරුද්ධ වෙලා චක්කු විඥානයක් නිරුද්ධ වෙලා චක්කු සංපස්සයක් නිරුද්ධ වෙලා මනෝ විපාක මනෝ ධාතුවක් නිර්මාණය වෙලා විපාක මනෝ විඥාන ධාතු කියන අවස්ථාවත් නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච ස්වභාවයන් ගැන සංඥා චේත වේදනා විදියට මන ආයතනෙන් තේරුම් ගන්න දැන් මේ මනෝ විඥාණයෙන් මේක දකින්නේ කියලා තේරුම් ගන්න එක මේක මුලදී සුතමේ ඥාන විදියට අසා දැනගන්නට ඕන. ආඳුරනේ පස්සේ කියන එක ඔතෙන් අදාළ වෙනවා. පස්සයක් අදාළ ස්පර්ශය කියන එක. පස්සේ. ඔව්. තින්න සංගති පස්සෝ කියන්නේ මේ තුන එකතු වෙච්ච තැන. ඒ කියන්නේ ඇස, රූපය, චක්කු විඥානය. මේ තුන තින්න සංගති පස්සෝ මේ තුන එකතු වෙච්ච තැන තමයි ස්පර්ශය කියලා දෙයක් තියෙන්නේ. ඒක චක්කු සංපස්සේ වෙන්න පුළුවන්, සෝත සංපස්සේ වෙන්න පුළුවන්, ගහන සංපස්සය, ජීවහා සංපස්සය, කාය සංපස්සය, මනෝ සංපස්සය විදිහට මේක කොටස් පහකට බෙදෙනවා. ඇස සම්බන්ධ ස්පර්ශයක් නම් ඒක චක්කු සංපස්සය. කන සම්බන්ධයෙන් ස්පර්ශය නම් ඒක සෝත සංපස්සය. ඒ වගේ මේක කොටස් හයකට බෙදෙනවා ආයතන හයකට. ඒ ස්පර්ශයත් ඒ පස්සේ කියන එක පෙරපසු නොවීමේ හේතු ටික ඇති කල්ලි ඒ මොහොතේ හට ගන්නවා. එතනම නිරුද්ධ වෙලා යනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. හැබැයි නිරුද්ධ වෙලා යන්නේ ඊළඟ හට ගන්න විඥාණයට බලපෑමක් කළා. අවිද්‍යාවෙන් හිටියොත් ඒ දැකපුවහපු දේ බාහිර තියේ කියලා බාහිරට නැඹුරු වෙනවා. ඒ සඳහා ඒ පිළිබඳ වැලීම් ගැටින් ඇති කරගන්නවා. ටිකක් හරි සිහිය පුණු කරෝතින් ටිකක් දුර ගිහිල්ලා මගෙන් හැරිලෙනවා කොහොම හරි බේරෙනවා. නමුත් අවිද්‍යාවෙන් දිගටම හිටියොතින් ඒකත් එක්කම මුළු ජීවිතේම කරගෙන ඉන්නේ. ප්‍රඥාව ඉහළින්ම දිනු කළා සතිමත් බව ඉහළින්ම තියාගෙන ප්‍රඥාවෙන් ඉහළින්ම හිටියොත් එයාට පුළුවන් දෙට්ටේ දෙට්ටමත්ම මට්ටමට එන්න. ඒකෙන් රහතන් වහන්සේගේ මට්ටම. නමුත් අපිට එකපාරට දෙන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ වේගය ඇසට දකින්න රූපයත් ඒක නුවණින් තේරුම් ගැනීමේ වේගයත් කියන මෙන්න මේ දෙකේ පරතරය එන්නම අඩු කිරීම තමයි සමත විදර්ශනා කියලා කියන්නේ. කිසියම් වේගයකින් වාහනයක් යනවා නම් ඒ වාහනේ යන කෙනාට අපි මොනව හරි දෙන්න නම් අපි මොකද කරන්න ඕන? අපිත් ඒ වේගයෙන්ම තවත් වාහනයකින් ගියොත් අර අනිත් වාහනේ කෙනාට දෙයක් දෙන්න පුළුවන්. අන්න ඒ වගේම තමයි අපේ ඇසට දකින්න රූපය ඒ වේගයෙන්ම මනසත් මෙහෙවීම තමයි හැකි තාක් දුරට සමත අරමුණක ඉඳගෙන හිත සමාධිමත් කිරීම සහ ඒ සමාධිමත් වෙන්න වෙන්න මෙන්න මේ අර්ථය තේරුම් ගන්න අවස්ථාව. තේරුම් ගන්න ගන්න පින්නතුනි අපි ස්කන්ධ පංචකය අපචයට යනවා. ස්කන්ධ පංචකය වැයවීමට යනවා. මහා බරක් එන්නේ නැම ටිකෙන් ටික බිම තියනවා. මේකට තමයි බාහිර නික්කේප කියලා කියන්නේ. නමුත් අපි අවිද්‍යාවෙන් හිටියොත් අපි බාරහාර වෙනවා. මේ බාර ස්කන්ධ පංචක නැති මහා බර කරේ තියාගෙන අපට යන්න වෙනවා. ඒක මේ ජීවිතෙන් පස්සේ මේ ජීවිතය විතරක් නෙවෙයි මේ ජීවිතෙන් පස්සෙත් මේ ස්කන්ධ පංචකය උපාදාන ස්කන්ධ පංචකයක් විදිහට අරගෙන යන සිද්ධ වෙනවා. එතකොට පින්නතුනි අපි මෙන්න මේක කල්යාණ මිත්‍රාශ්‍රයෙන් අසා දැනගත්තොත් ධර්ම ශ්‍රවණේ විදිහට අපි හැකිතාක් දුරට මේක යෝනිසෝ මනසිකාරය දෙනවා චින්තාමය ප්‍රඥාව විදිහට. මේක පන්සලේ ඉස්කෙල් ගත්ත දවසට විතරක් හිතලා බෑ පින්නතුනි. මේකේ ප්‍රතිඵල ගන්න නම් අපි හැකිතාක් දුරට මේක හිතන වාරේ වැඩි කරන්නට ඕන. මාසෙට දවසක් විනාඩි කිහිපයක් මේක හිතුවට වැඩන්නේ. ආයෙ හිතලා ආයෙ ගිහිල්ලා කැම ටිකක් දැක්ක ගමන් කවුරු හරි බැන්න ගමන් ආයෙ ඉතින් හරි සුපුරුදු කෙනාම තමයි. මේකට තමයි කියන්නේ හොද හොද මඩේ දානවා කියලා. අවුරුදු 100ක් සිල් ගත්තත් ලොකු වෙනසක් වෙලා නැහැ. දවසක් ඉතින් අටසිල් සමාදන්ගල ඉඳලා පිනක් කරගෙන දිව්‍ය ලෝකයන් පින් ටිකක් කරගන්න පුළුවන්. නමුත් අවිද්‍යාවේ ලොකු වෙනසක් වෙලා නැහැ. අවිද්‍යාව වෙනසක් වෙන්න නම් මෙන්න මේ හිතන කාල පරාසය ටිකෙන් ටික වැඩි කරගෙන ඊට උපරිම අවධානය යොමු කරන්න ඕන. ඒ අවධානය යොමු කිරීමේ ස්වර්ණමය ద్వාරය තමයි ආස්වාස ප්‍රස්වාසයට සතිමත් බව එකතු කිරීම. සෝ සතෝ වාස සති සතෝ පස්ස සති මෙන්න මේ දර්ශනයේ හිත හිත සිහියෙන් හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. කුමක් දැක්කත් කුමක් ඇහුවත් කුමක් ගඳ සුවඳ වින්දත් මේ හැම මොහොතකම මේ තම නිරුද්ධ වෙච්ච රූපයක් මේ විඳින්න කියලා දැනගන්නවා. දැනගන්න ගන්න ඒ ස්කන්ධ පංචකයේ උපචයට යන්නේ, ඇරස් කිරීමට යන්නේ. ඒක ටික ටිකම අපචයට යනවා. අපචය කියන්නේ වැයවීමට සීස් වෙනවා. උපචය කියන්නේ කලෙක්ට් කරගන්නවා, ඇක්වයර් කරගන්නවා. ඒකට කියන උපචය කියලා. අවිද්‍යාවෙන් හිටියොත් උපචයට යනවා, කලෙක්ට් කරගන්නවා. ප්‍රඥාවෙන් හිටියොත් මේක සීස් කරනවා, මේක අපචයට යනවා. ටිකෙන් ටික වැය වෙනවා මේක. අවිද්‍යාවෙන් අර ගොඩ ගහ ගන්න ගොඩ ටිකෙන් ටික අඩු කර ගන්නව නුවණින් දකිනවා. නෑ, සිතුවිලි ගන්න නැතුව ඉන්න එක නෙවෙයි බුදුහාමුදුරේ දේශනා කළේ. මනෝ අනිවාර්ය කියලා සූත්‍රයක් තියෙනවා සංගතනිකයි දේවතා සංයුත්තේ. දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා යම් යම් විතරකයන් එනවා නම් ඒ විතරක නොගෙන ඉන්න කියලා බුදුහාමුදුරන් ළඟදී දේශනා කරනවා. බුදුහාමුදුර පිළිගත්තේ නැහැ. බුදුහාමුදුර දේශනා කළේ යම් කිසි විතරකයකින් අකුසල් එනවා නම් අන්න ඒ අකුසල් විතරක ඒ විතරකයි ඒ මනෝද්වාරයයි දුරු කරන්න ඕන කියලා. ඒ නිසා හැම සංඥාවක්ම දුරු කරන්න ඕනේ. දුරු කරන්න ඕන අවිද්‍යාවෙන් ඇති කරගන්නා වූ සංඥා චේතනා දෙකයි. නමුත් විද්‍යා පාදක හට ගන්නා වූ දස සංඥා වඩන්න ඕන. ගිරමානන්ද සූත්‍රයේ කැ දේශනා කළේ අනිච්ච සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, මේ වගේ සංඥා දස සංඥා වඩන්න. දුරු කරන්න ඕන අවිද්‍යාවෙන් හට ගන්නා විතරකයි දුරු කරන්න ඕන. විද්‍යා සාගතෝ ප්‍රඥාවෙන් ඇති කර ගන්නා වූ විතරක දිනු කිරීම තමයි විපස්සනා භාවනා කියලා කියන්නේ. එතකොට මේකේ ආරම්භක පියවර තමයි මාර්ගයේ ඉන්නත් ඕන අපි. මාර්ගය සහ මාර්ග සත්‍ය දෙකම අපි තේරුම් අරගෙන ඉදිරියට යන්නට ඕන. දැන් ඔබ උදේ ඇහුවා මේ ශරීරයේ කුණක කොටස් ගැන කෙස් ආදිය බලන්න කියලා නේද? කේසාලෝමානකා දන්තා බලන්න කියලා නේ. පින්නතුනි මේ සම්මුති සත්‍ය ඉඳගෙන මේ මාර්ග සත්‍ය වඩ මාර්ගය වඩන විදිය. සතර සතිපට්ඨානයේම මාර්ග සත්‍යය කයේ කයනුපස්සේ විහෙරති. ඒ කයේ කයනුව බැනීම, ආස්වාස ප්‍රස්වාසය, ඉරියාපත, ඊළඟට ධාතු මනසිකාරය, සම්පජඤ්ඤ පබ්බය, ඒ වගේ මසුබ මනසිකාරය, නවසීවතික, මේ ඔක්කොම මාර්ගය සම්මුති සත්‍ය. මේ මාර්ගසත් මාර්ගයට හිත තියලා සතිය තියලා ඒ සතිය එක්තැන් වුණාට පස්සේ මාර්ග සත්‍ය වඩන්නට ඕන. මොකද්ද මාර්ග සත්‍ය කියලා කියන්නේ? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති වඩන්න ඕන. කෙත් ගහේ අසුබේ බැලීම මාර්ගය, ඒක සමතය. ඒක ලෝකයේ තුල කරන දෙයක්. ඒ කියන්නේ අපි කෙස් ගහ ගන්නව කියන්නේ අවිද්‍යාවෙන් ගන්නෙ, නිරුද්ධ වෙච්ච කෙස් ගසයි මේ ගන්නෙ පේන ගහ. ඒක අපි කොච්චර තප්පරයකට කෝටි වාරයක් බිනිබිනි ගියා කියලා හිතුවත් ඒ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් විදියට අවිද්‍යාවෙන් අරගත්තු ලෝකයකයි අපි මේ බලන්නේ. ඒක මාර්ග සත්‍ය නෙවෙයි, ඒක මාර්ගය. මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? මාර්ග සත්‍ය අපි මුලින් වඩන්න ඕනේ. ඒකේ පහ කියලා නෙමෙයි බුදුහාම තියෙන්නේ. පැහැදිලිම අසුභ මනසිකාරයක් දක්වනවා, ධාතු මනසිකාරයක් දක්වනවා, නව සීවතිකයක් දක්වනවා, මරණාසතිය වඩනවා. මෛත්‍රී භාවනා වඩන කියලා තියෙනවා. ඒ සම්මුති සත්‍ය තුල ඉඳගෙන, ඒ මාර්ගය තුල ඉඳගෙන මාර්ග සත්‍ය වඩන්නට ඕන. මාර්ග සත්‍ය කියන්නේ මොකද්ද? මේ බාහිරට රූපයක් නිර්මාණය නොවන විදියටම අභ්‍යන්තරයෙන්ම හේතුඵල ධම දකින එක. මුලදී කෙස්ගස්තිකම් බලන්නේ මේක අසුබයි අසහරයි කියලා බලලා පිළිකුල් කියලා බලලා ඒකෙ හිත තියලා ඊට පස්සේ බලනවා මේ කෙස්ගස නිර්මාණය වුණේ මොකක් නිසාද? ආහාර සමුදයෝ රූප සමුදයෝ ආහාර නිරෝධා රූප නිරෝධෝ. මේ කෙස්ගස කියන්නේ නිකන් දෙයක් නෙවෙයි, ආහාරයේ නිෂ්පාදනයක් මේක. ආහාර ඇති කල්ලි මේක ඇති වෙලා තියෙන්නේ. අවිද්‍යා සහගතවයි මේ රූපය පෙනිලා තියෙන්නේ. මේක නිරුද්ධ වෙච්ච රූපයක් මේ දකින්නේ කියලා අර මුලටම ගිහිල්ලා යෝනිසෝ මනසකාරී ඉහෙලම අවස්ථාව මේ දැන් තමා දකින රූපේ නිරුද්ධ වෙච්ච රූපයක් මේ මනසින් දකින්නේ කියලා දකින දක්ෂ වෙන්නට ඕන. කෑම පිඟානේ කෑම ටික ආහාරය රස විඳිනකොට තමන් දක්ෂ වෙන්නට ඕන මේ දැන් රස විඳින්නේ පිඟානේ තියෙන කෑම නෙවෙයි මේ කටේ තියෙන කැම ටිකයි කියලා දැක්ස වෙනට ඕනේ. ඒක උදාහරණයක් විතරයි. ඒක ගැඹුරට ගියාට පස්සේ තවත් ගැඹුරට යනවා. පින්නතුනි, උත්පාද නිරෝධය සහ අනුත්පාද නිරෝධය කියලා කාරණා දෙකක් තියෙනවා. උත්පාද නිරෝධය කියලා කියන්නේ ලෝකයේ ඇතැයි කියලා අවිද්‍යාවෙන් අරගෙන ඒ තියෙන ලෝකයේ කැඩෙන බිඳෙන එක බලන එක. විද්‍යාඥය කරන්නේ ඒක. විද්‍යාඥයෝ ඇටම් එක බෙදෙන විද්‍යාකාරය තුළ ඒක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලට බෙදিলা මේ ශක්ති විශේෂයක් කියලා බලන එක ඒක උත්පාද නිරෝධය. ඒක හටගත්තු දෙයක නිරෝධය බලන එක. ඒක බුදුදහම නෙවෙයි. බුදුදහම කියන්නේ මොකද්ද? බුදුදහම කියන්නේ මේක බාහිරින් රිසර්ච් කරනකොට මේ රිසර්ච් කරන්නේ නිරුද්ධ වෙච්ච රූපයක් කියන එක නුවණින් දැකලා බාහිර රූපය නිර්මාණය කරගත්තේ මේ අභ්‍යන්තර සිතින්ම කියන එක දකින එක. හැබැයි ඒකෙන් රූපයක් නැහැ කියලා කියන්නේ නැහැ. රූපයක් නැහැ ඔක්කොම හිතේ කියලා කිව්වොත් මොකද වෙන්නේ? ඒක විඥානවාදයට යනවා. බුදුදහම රූපයක් නැහැ කියන්නේ ඒක අන්තයක්. බුදුදහම ස්කන්ධ පංචකයක් පනවනවා. අතීත කර්ම විපාක විදියට ස්කන්ධ පංචයක් නිර්මාණය වෙනවා. හැබැයි අපි ඒ ස්කන්ධ පංචකයේ තේරුම් ගන්නකොට රූපස්කන්ධය ඇතුළු ඒ ස්කන්ධ පංචකයම නිරුද්ධ වෙලා අපි වර්තමානයේ තේරුම් ගන්නෙ මොකද්ද? නිරුද්ධ වෙච්ච රූපයක් ස්කන්ධ හතරකින් තේරුම් ගන්නේ වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන වර්තමාන ස්කන්ධ හතරකින් තේරුම් ගන්න. පින්නතුනි, මේක තමයි පෙර නොසූ විරෝධ ධමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිව්ව මේකයි. මේකේ ධාක්කයෙන් තේරුම් ගත්තත් එදා උපතිස්ස පරිබ්‍රාජකයා සරුවත් හාමුදුරුවෝ උන්වහන්සේගේ ප්‍රඥාව නිසා ඊයේ ධම්මා කියන ගාථාවෙන් මේක කෙටියෙන් අස්සජි හාමුදුරුවෝ කියනකොට තේරුම් ගත්තා. ඒ තේරුම් ගැනීමට කොච්චර කෘතඥතාවයක් දැක්වාද? ධර්ම සේනාධිපති සරුවත් හාමුදුරුවෝ පිරිනිවන් පාන කම්ම රාත්‍රියේ සැතපුණේ කොහොමද? අස්සජි හාමුදුරුවන දිහාවට හිස දාලා සැතපුණේ. පින්නතෙන් හිතා ගන්න පුළුවන් ප්‍රතඥතාවය. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දුකේ නිදහස් වෙන මාර්ගය මේ කියන විදිය. අපට නැකියාවක් අරන් දුනොත් කෙනෙක් අපට ඉගැන්වුවොත් අපට ගියා කිඩමක් අරන් දුනොත් අපි කොයි තරම් යට සලකනවදනේ? ඒ මේ ජීවත් වෙන කාලයට මේ පහසු කණ්ඩික ලබා දෙන හේවනක් දෙන උදව් කරපු කෙනාටනේ. නමුත් ජීවත් වෙන කාලයේදීම ඇසට දකින්න රූපයෙන් නිදහස් වෙන්න කනට ඇහෙන ශබ්දයෙන් බනින බැනුම් ටිකෙන් නිදහස් වෙන මේ මාර්ගය කෙනෙක් කියලා දුනොත් යාට අපි කොච්චර කෘතඥතාවක් දක්වන්න ඕනද පින්නතුනි? ඒ විතරක් නෙවෙයි, ඒ දහමින් තමන් නිදහස් වෙනකොට තමා ඒ දුකේ නිදහස් වෙනකොට තමාගේ ඉන්න එකම දරුවා වුණත් මේ දහමට නැඹුරු කරනවා. ඒ දරුවාගේ ඇතැම් විට උපාධි ලබන උත්සවයයි, රැකියා ලබන උත්සවයයි, ගුණ ප්‍රවාස උත්සවයයි, නැත්නම් යුග දිවියට පත් වෙන එකයි හෙට දවසේ තිබිද්දී අද දවසේ දරුවා පැවිදි වෙන කැමති වුණත් මේ දර්ශනේ තේරුම් ගන්න වෙනවා. ඔබ එදාට කැමති වෙනවා. ඇයි ඔබ දන්නවා මේ දුව හෝ පුතා ලෝකේ තියෙන ඉහළම උපාධි අරගෙන ඉහළම ධනය ලබාගෙන ඉහළම සුඛෝභෝගී යාන වාහන උපකරණ පාවිච්චි කළත් කිසි දහකේ දරුවාට දුක නිදහසනේ බෑ කියනක ඔබ දන්නවා. දුක නිදහසන එකම දේ තමයි මේ දර්ශනේ තේරුම් ගැනීම විතරයි. පින්නතුනි මේ දර්ශනය පුළුවන් තරම් වාර ගණක් හිතන්න. මේ බණ ඇසීමම විමුක්ත ආයතනයක් පින්නතුනි. මේක තනිකරම භාවනාවක්. ඔබ බඳ භාවනා කරේ නැහැ කියලා දුක් වෙන්න එපා. ඔබ මේ ධර්ම දේශනා පුරාම ඔබ භාවනාවක් කළේ. බුදුරජාණන් වහන්සේ කාලේ හුඟා දෙනා මාර්ගඵල ලැබුවේ S2 වහගෙන ඉඳිද්දිද S2 අරගෙන ධර්ම ශ්‍රවණය කරද්දිද S2 අරගෙන ධර්ම ශ්‍රවණය කරද්දි පින්නතුනේ නිසා මේ ධර්ම ශ්‍රවණය විමුක්ත ආයතනයක් වෙන්නට ඕන. ඒ අහන හැම දහම් පදයක් ගහනෙම අපේ අවිද්‍යාව දුරු වෙන්නට ඕන. මේ ඔබට ඇහෙන වර්තමානයේම සම්දියත් ඔබ තේරුම් ගන්නේ සෝත විඥාණයෙන් නෙවෙයි. ඔබ මා කියන මේ වචනේ හඳුනාගන්නේ මොකින්ද? මනෝ විඥානය කියන එක තේරුම් ගන්න. ඔබ එක මනෝ විඥානයෙන් තේරුම් ගන්නකොට ඔබේ ඇස් දෙකට පේන මේ රූපයත්, ඔබේ කනට ඇහෙන මේ ශබ්දයත්, ඔබේ කනත්, ඔබේ ඇසත් මේ මුල් අවස්ථා සියල්ලක්ම නිරුද්ධ වෙච්ච මොහොතක මේ මනසින් තේරුම් ගන්නයි කියන එක දකින්න මේ බණ අහන්න. පින්නොතනි මෙන්න මේ සඳහා හැකි තාක් දුරට සිල්වන්ත වෙන්න. ඒ සීලය නිකන් සීලයක් නෙවෙයි. සම්මා දිට්ඨි පුරේ ජවං. සම්මා දිට්ඨිය පෙරට යන්නට ඕන. මේ චතුරාර්ය සත්‍ය දුක දුක සත්‍යයත්, සමුදය සමුදය සත්‍යයත්, නිරෝධයත් නිරෝධ සත්‍යයත්, මාර්ගයත් මාර්ග සත්‍යයත් කියන මේ හතර වෙනස දැනගෙන තමයි සම්මා සංකල්ප ඇති කරගෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන සීලයටපත් වෙන්නේ මේ දර්ශනයක් සහිතවයි. සම්මා දිට්ඨි පුරේ ජවං කියන්නේ මේකයි. සම්මා දිට්ඨිය පෙරට කොට යන්නේ කියන්නේ මේකයි. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියන්නේ මේකයි. මම කෙලෙසුන්ගේ ප්‍රහාණය කිරීම පනවන්නේ මේ දර්ශනය දකින කෙනාටයි. මේ දර්ශනය දන්න කෙනාටයි කියලා දේශනා කරේ ඒකයි. යම් කිසි කෙනෙක් පින්නතුණ අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් හොඳ උදාහරණයක් කියනවා. යම් කිසි කෙනෙක් කුඹරක් කොටනවා. එයාගෙන් අහනවා කුඹර කොටන්නේ ඇයි කියලා. එයා කියනවා ගෙයක් හදන්න කියලා. කෙනෙක් කුඹරක් කොටනවා. එයාගෙන් කෙනෙක් කියනවා ඇයෝ කුඹරක් කොටන්නේ කියලා. මෙයා කියනවා මං ගෙයක් හදන්න කියලා. ඒක අහපු තවත් කෙනෙක් එයත් උදැල්ලක් අරන් ගිහලා එයත් කොටන කුඹරක්. යා කුඹර කොටලි වල කියන කෝගේ නැහැ කියලා. වෙනස මොකද්ද? අර මුලින් කුඹර කොටපු කෙනා දන්න කුඹර කොටල විතරක් බෑ. කුඹර සකස් කරන්න වතුර දාන්න ඕන. වී ඉහන්න ඕන. වී ටික බලා ගන්න ඕන. ඒ වී ටික පෝෂණය කරන්න ඕන. අස්සන්න නෙලලා ඒක විකුණලා ඒක සල්ලි කරලා ඊට පස්සේ ගේ හදන්න ඕන කියන එක දැනගෙන මුල් දර්ශනය ඇතුව යා කුඹර කොටන්නේ. අනිත් කෙනා කොහොමද? ඔව් එයා හිතන්නේ කුඹර කොටපු ගමන් ගේ හැදෙනවයි කියලා. පින්නතුනි අපිත් ඒ වගේ තමයි. අපි හිතන ඇස් දෙක වහගෙන හුස්ම ගැනීම පිට කිරීම කරාම නිවන් දැකෙන්න පුළුවන් නැත්නම් අවිද්‍යාව දුරු කරන්න පුළුවන් කියලා. නමුත් තව කෙනෙක් ඉන්නවා ආස්වාස් ප්‍රස්වාස් ගන්න මේ දර්ශනය සම්පූර්ණ ඇති කරගෙන. ඔහු කායික වාචික සංවරය ඇති කරගන්නේ මේ දර්ශනයත් එක්ක ස්කන්ධ පංචකයේ සමුදේවය දකිමින්. ඒ විතරක් නෙමෙයි ඔහු කායේ කායපස්සේ විහෙරති බල බල තමයි ඔහු ආස්වාස් ප්‍රසන්න කරන්නේ කායේ ඇතිවීම නැතිවීම දකිමින්. සිත සමාධිමත් වෙන හැම මොහොතේම මානපන සුදු භාවනාවෙන් ඔහු ස්කන්ධ ධාතු ආයතන නාම රූප වල සමුදිනය බලනවා. ඔහු බලන්න බලන්න ඔහු ස්කන්ධ පංචකෙන් නිදහස් වෙනවා. පංච පංස්කන්ධ පංචකේ කොට නොනගෙන විදිහට ඔහු ප්‍රඥාව දිනු කරමින් ඔහු කරන්නේ. අනිත් කෙනා පොඩ්ඩක් ඒ වෙලාවට ආනාපාන සතිය කරනකොට ආස්වාදයක් තියෙන ඔහු කියනවා අනේ හරියම හොඳයි හොඳට හරියම සනීපයි මං ආනාපාන සතිය කරනකොට කියලා නැගිටලා යනවා. ඒ ඉන්න වෙලාවට කිසියම් ආස්වාදයක් ලැබෙනවා තමයි නැත්තේ නෑ. නමුත් ප්‍රඥාවේ නම් වෙනසක් උනේ නෑ. අවිද්‍යාවේ වෙනසක් උනේ නෑ. අවිද්‍යාව වෙනසක් වෙන්න නම් ආනාපාන සතිය විතරක් නෙමෙයි පින්නතුනි. ඔබ දානියක් දුන්න. ඔබ අම්මට තාත්තට සැලකුවා. විතරක් නෙවෙයි ඔබ ගෙදර කෑමට ගිහුවා. ඔබ ගෙදර අතු ගෑවා. ඔබ ව්‍යායාමයේ සඳහා ඇවිදගෙන ගියා. ඔබ හැම වෙලාවෙම මේ දර්ශනයත් එක්ක ඉන්න. ඔබට හිතේ හැම හිතියොතින් ඔබේ ගෙදර ජීවිතය අසාර්ථක වෙයි කියලා නැහැ පින්නතුනි. දැනටත් වඩා සාර්ථක වෙනවා. දැනටත් වඩා ඔබ සුහදව මෛත්‍රිය වඩමින් මොකද ඔබගේ සාකු දෙකේ දෙකක් තියෙනවා. සතිමත් බව විතරක් නෙවෙයි. අනිත් සාකුව මොකද තියෙන්නේ? මෛත්‍රිය. එක සාකුවක මෛත්‍රිය. සීල සත්ව සුවපත් වෙත්වා කියලා අනුකම්පාවෙන් දරුවෝ කෙරෙහි ඥාතීන් කෙරෙහි අනුකම්පාවෙන් මිල මුදල් හරි හම්බ කරමින් යට උදව් කරන මෛත්‍රිය. හැබැයි ඔබ දන්නවා මේකේ නියම විමුක්තියක් නෑ. විමුක්තිය තියෙන්නේ අනිත් පැත්තේ තියෙන සතිපට්ඨානය කියන එක දකිනවා. ඔබ හදන දරුවා කවදා හරි වෙනත් කෙනෙකුට බාර දීලා ඔබට තනි වෙන්න ඕන කියන එක ඔබ දන්නවා. ඒ සඳහා ඔබ අනිත් පැත්තේ තියෙන සතිමත් බව පාවිච්චි කරනවා. සම්මා සතිය දිනු කරගෙන සතිපට්ඨානයත් සතිපට්ඨාන භාවනාවත් තමයි අත්ත දීපා භික්ඛවේ විහතත් සරණා න අඤ්ඤ සරණා ධම්ම දීපා භික්ඛවේ විහෙරද ධම්ම සරණා න අඤ්ඤ සරණා කියලා දේශනා කරන්නේ ඒකයි. ඔබ ඔබට පිළිසරණක් කරගන්න ඔබ ඔබට පහනක් දිවිනක් වෙන්න න අඤ්ඤ සරණා. වෙන කිසිම කෙනෙකුගෙන් පිළිසරණක් නැහැ. දරුවන්ගෙන් තියා ඔබේ ශරීරයෙන්වත් පිළිසරණක් ඔබට නෑ අනාගතේ. මේ ශරීරයත් අපට වාරු කරන්න බැරි මට්ටමට එනවා. වැඩියෙන් තමයි ඇඳට නගින්න බැරි මට්ටමට එනවා දවසක නේද මේ ශරීරය. අපිට එහෙම නැහැ කියලා කියන්න පුළුවන්ද? අපිට එහෙම කියන්න බෑ පින්නතුනි. වතුර ටිකක් Tamanටම කෝපයෙන් අරන් බොන්න බැරි දවසක් එන්න පුළුවන්. ඒ වුණත් අපි ප්‍රඥාව දිනු කරලා තිබුණොතින් එදාට අපි ඒ හිතට නිර්මාණ රූපයේ අනිත්‍යතාවය දැක්වතින් ඔබට මුළු සසර ගමනින්ම නිදහස් වෙන්නත් දොරටුව බුදුරජාණන් වහන්සේ විවර කළා tie. පින්නතුනි අපේ හිතට අපේ නැතට කිසිදු කඳුලක් නොනගෙන විදියට වටිනා දර්ශනයක් සාරාංශික කල්පලක්ෂයක පරේක්ෂණයක මහා දුෂ්කර ක්‍රියාවක ප්‍රතිඵලයක් විදියට බුදුරජාණන් වහන්සේ අනාවරණය කළ අපට දීලා තියෙනවා. අපේ ජීවිතේ පින්නතුනි අඩන්න ඕනේ. අපි වෙනුවෙන් සියලුම දුක් කඳුළු බුදුහාඳුරු හෙළලා තියෙනවා. මේ දර්ශන අවබෝධ කරගන්න ගිහිල්ලා අපට ඇසිස් මාස්ලේ දන් දෙන දෙයක් නැහැ. ඒ ඔක්කොම අපි වෙනුවෙන් බුදුහාමුදුරු දන් දීලා තියෙනවා. දන් දීලා මේ දර්ශන අවබෝධ කරගත්තා. මොකද දර්ශනය? ඇසට රූපයක් පේනකොටම තේරුම් ගන්න මේ තේරුම් ගන්න නිරුද්ධ වෙච්ච රූපය මනසෙන් ඒ මනසක් නිත්‍ය දෙයක් නෙවෙයි. ඒ මනසක් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක්. ඒ නිරුද්ධ වීම දකින කෙනා මේ ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ දැකීමම තමයි මේ ජීවිතය කියලා කියන්නේ කියලා අන්ත දෙකක් නොපෙනෙන විදියට දෙපසට නොපෙනෙන විදියට සමස්ත ජීවිතයේ අනිත්‍යතාවය දකින්න. ඒ අනිත්‍යතාවය දකින්න දකින්න මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් ගැන න අභිනන්දති න අභිවදති න අජ්ජෝසායතිට්ඨති. සතුට වෙන්නේ නැහැ. බාහිර දෙයක ಗುಣ කියන්නේ නැහැ. බාහිර දෙයක හිත බැසගන්නේ නැහැ. යමක් පිළිබඳව අපි සතුට වෙනවා නම් ಗುಣ කියනවා නම් බාහිර දෙයක හිත බැසගෙන ඉන්නවා නම් ඒ මොකද කියන්නේ? ඔව් ඒ තරමටම අපි අනාගතයේ දුක් විඳින්නේ නැමේ සූදානම් වෙන්නේ. හැබැයි විද්‍යාසහගතව ප්‍රඥාවෙන් ಗುಣ කියනක් පුළුවන්. බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරන්ගේ ಗುಣ කිව්වා. මොගලන් හාමුදුරන්ගේ ಗುಣ කිව්වා. මහා කාශ්‍යප හාමුදුරන්ගේ ಗುಣ කිව්වා. මහා ප්‍රජාපති ගෝතමීගේ ගුණ කිව්වා බුදුහාඳුරෝ. රාහුල පොඩි හාඳුරන්ගේ ගුණ කිව්වා. ඒ කිව්වේ කොහමද? ඒ කිව්වේ ප්‍රඥාවෙන් ඉඳගෙන ඒ නිරුද්ධ වෙච්ච රූපය දැක දැක ප්‍රඥාවෙන් දැක දැක තමයි බුදුහාඳුරෝ ඒ ගුණ වර්ණනා කළේ. දේවදත්ත හාඳුරන්ට දෝෂ ආරෝපණය කළා. ඒ දෝෂ ආරෝපණය කළේත් මේ රූපේ නිරෝධය දකිමින් ප්‍රඥාව තුළ ඉඳගෙන. එනිසා පින්නතන නිතරම තේරුම් ගන්න අපි ඉන්නේ අවිද්‍යාවෙන්ද ප්‍රඥාවෙන්ද කියලා බලන්න. අපි දකින ආහන රූපය තුල හිත බැසගෙන නම් ඉන්නේ තේරුම් ගන්න අපි ඉන්නේ අවිද්‍යාවෙන් අපි ඉන්නේ දුක ස්පර්ශ කරමින් අපි ඉන්නේ බුදුහාඳුරන්ට හුඟක් ඈතින් කියලා තේරුම් ගන්න. තේරුම් ගන්න විතරක් නෙවෙයි හැම වෙලාවකම මෙතෙන්ට තමයි කියන්නේ අට්ටි යති හරායති දිගුච්චති කියලා. මේක තමයි සැබෑලෙසම බුදු දහමේ ලැජ්ජා බය කියලා කියන්නේ. මොකද ලැජ්ජා බය කියලා කියන්නේ? අවිද්‍යාවෙන් ඉන්න හැම මොහොතකම Tamanට මතක් වෙනවා අනේ බුදුහාඳුර ළඟදී මම මෙහෙම ඉන්නක හොඳ නෑනේ. මං දැන් මේ අවිද්‍යාවෙන් ඉන්නේ කියලා එතෙන්ටයි ලැජ්ජා වෙන්නේ. ශ්‍රුතවත් ශ්‍රාවකයන් මෙතෙන්ටයි ලැජ්ජා වෙන්නේ. අවිද්‍යාවෙන් ඉන්න හැම මොහොතෙම තේරුම් ගන්නවා අනේ මං බුදුහාඳුරන්ට කරන අගෞරවයක් මේක. මෙච්චර වටිනා දර්ශනයක් ඉදිරිපත් කරපු බුදුහාඳුරන්ගෙන් මම මේ බණ අහලා තියෙනවා. මන් දැන් යමක් ගැන ආසාවෙන් ඉන්නවනම් මං කිසියම් කෙනෙක් ගැන අමනාපයෙන් ඉන්නවනම් මම දැන් මෙන්නේ මේ නිරුද්ධ වෙච්ච රූපේ නිට්ටය වශයෙන් අරගෙන මේ ඒ තුළ හිත බැසගෙන අවිද්‍යාවෙන් ඉන්නේ ඒකානේ මේ දහම අනාවරණය කර බුදුහාඳුරට මං කරන අගෞරවයක් නේද කියලා තමන් ඉක්මනටම මෙතනින් මිදලා තමා තේරුම් ගන්නව නැවත නැගී සිටිනවා සිහියෙන් ඉන්නවා මේ දැන් තේරුම් ගන්නේ නිරුද්ධ වෙච්ච රූපය කියලා දකිනවා දකින දකින තිනතුනි තමන්ගේ ජීවිතෙහි සුවිශාල වෙනසක් වෙනවා තිනතුනි මේ වෙනස වචන වලින් කියන්න බෑ මේ වෙනස කොහොමද දැන් සරුවත් හාමුදුරු ධර්ම සේනාධිපති සරුවත් හාමුදුරු කියනවා මම ඉන්නේ අන්සිඳුන ගොනේ පදේ කියලා බුදුහාඳුරන්ට විතරක් දෙවිනි වෙච්ච සරුවත් මාහිමියන් කියනවා මම පිරිස මැදට ගියහම මම ඉන්නේ අන්සිඳුන ගොනේක් වගේ මං ඊටාම අනතිමානීව ඉන්නේ මන් දෙපා පිස්නක්සේ හරියට කකුල් දෙකට තෑගෙන මේ කාපට් එකක් වගේ මම ඉන්නේ. ඊටාම අනතිමානීව ඉන්නේ. තින්නතින් මෙවැනි දර්ශනයක් අවබෝධ කරගත්තු දවසට අපට ආඩම්බර වෙන දෙයක් නැහැ. එදාට අපි කිසි දාහක කියන්නේ නැහැ මට අනිත් පැයෙන් අසාධාරණයක් වුණා කියලා. ඇයි ඒ? අපි නිතරම කියන දෙයක් මං අහවලට මෙච්චර කළා කිසිම කෙලෙහි ගුණයක් නැහැ මුල මතක නැහැ කියලා අපි කියනෝනි. ඒ කියන්නේ අපි දන්නේ අපේ ජීවිතේ ලැබිච්ච දේවල් මොනවද කියලා. අපට මේ තරම් උතුම් දර්ශනයක් අපට ලැබුණා දුකෙන් නිදහස් වෙන මාවතක් මට බුදුහාමුදුරුවන්ගෙන් ලැබිලා මේ ස්වාමින් වහන්සේලා රැකගෙන ඇවිල්ලා මට මේක අහන්න ලැබුණා කියලා ඔබ අවංකව අසා දැනගෙන තේරුම් ගත්තොත් ඔබට එදාට හිතෙන්නේ මොකද්ද? ඔබට එදාට හිතෙන ඔබ දවසේ පැය 24න්ම නොනිදා වැඩ කරත් ලෝකයට ඔබ ණයෙන් නිදහස් නෑ කියලා හිතනවා. ඔබට යම් කිසි දවසක හිතෙනවා නම් මම ලෝකෙට වැඩිපුර දෙයක් කරලා තියෙනවා මට අසාධාරණයක් වෙලා කියලා කියනවා නම් ඒ කියන්නේ ඔබ මේ දහමෙහි සේවනවත් ඔබට ලැබිලා නෑ කියන එක. ඔබට මේ ධර්මයේ අසහා දැනගන්න ලැබුණොත් දුකේ නිදහස් වෙන මාර්ගයේ මේකයි කියලා අසහා දැනගන්න ලැබුණොත් ඔබට එදාට තමයි හිතෙන්නේ ඔබ ලෝකෙට කරපු දේවල් කොච්චර පුංචි දෙයක්ද ලෝකෙට කළා තියෙන්නේ. ඔබ මේ දෙක ලෝකෙට කරපු දෙයටත් ඔබට පරිදි හම්බුණානේ. ඔබ නිකන් කළා තියෙද? හැම පෑයකටම සල්ලිත් හම්බ වෙලා තියෙනවා. අම්ලිය කඩේ කළා තියෙදි ඔබ බොහොම පින්වන්ත අය. නමුත් තියෙන මේ ධර්මයේ නැමැති මහා නිධානය සම්බුද්ධ ශාසනයේ නැමැති මහා සාගරයේ පතුලේ තියෙන මේ සතර සතිපට්ඨානය සතර රිද්ධිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඉන්ද්‍රිය පංච ඉන්ද්‍රිය පංච බල සත්‍ය බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග නැමැති මේ අගනා මුතුමිනි ඔබ සයාගිය දවසට ඔබට මුණ ගැහිච්ච දවසට ඔබට තේරිය ඔබ ලෝකේ වටිනාම කෙනා කියලා. ඔබ එදාට ලෝකයේ ඔබ සන්තක සියලුම දේවල් පරිත්‍යාග කරන්න පුළුවන් මට්ටමේ දාට ඉන්නේ. ඔබේ දරුවන් වුණත් ඒ දරුවෝ සියලුම දෙනා හෝ මේ දහම වෙනුවෙන් කැප කරන්න ඔබේ දාට සූදානම්. ඇයි ඒ ශාසනික අනුග්‍රහයට විතරක් නෙමෙයි පින්නතුනි. ඒ කරන්නේ දරුවාට දුකෙන් නිදහස් වෙන්න. මෙච්චර දුකෙන් නිදහස් වෙන දහමක් කියලා ඔබ දැනගත්තොත් ඔබ ඔබේ ළඟම දරුවන්ට නොදී ඉන්නවද? පින්නතුනි ඔබට බලන්න නිකන් කෑම ටිකක් හම්බුණත් හොඳ රසවත් කෑමක් හම්බුණත් ඔබ පොඩ්ඩක් හංග ගන්න ඕනේ ගෙදර ගියාම දරුවට දෙන්න මුණු බීරියට මිනි බීරියට දෙන්න කියලා පොඩ්ඩක් ඔය හැර තියාගන්න ඕනේ. මේ කෑම ටිකට එහෙමනම් පින්නතුනි මේ ධර්ම දායාද ඔබට ලැබෙනකොට බුදුහාමුදුර සඳහන් කරනවානේ යම් කිසි කෙනෙක් ශ්‍රද්ධා සම්පatti ලබා ගත්තනම් යම් කිසි කෙනෙක් දුක සත්‍ය පොඩ්ඩක් හරි තේරුම් ගත්තනම් එයා මොකද කරන්නේ? එයා තමන්ගේ ළඟම ඉන්න ඥාති මිත්‍ර ආදීට මේක කියලා දෙනවා කියලා. හැබැයි එයාගේ ළඟ ඒක ලක්ෂණයක් තියෙන්න ඕන. මොකද ගුණංගය? එයා අහුම්කන් දෙන සෝදානම් වෙනවා. මේක කවුන්සලින් වගේ. බලෙන් කවුන්සලින් කරන්න බෑ පින්නතුනි. ක්ලයන්ට් කැමති වෙන්න ඕන. එනිසා යම් කිසි කෙනෙක් ඔබ කියන දේ හන සෝදානම් නම් ඒ කෙනාටත් මෙන්න මෙවැනි සත්‍යයක් ලෝකයේ තියෙනවා කියලා දෙන්න ඕන පින්නතුනි. ඒ විතරක් නෙමෙයි බුදුහම සඳහන් කරනවා ඔබ මේ සම්බුද්ධ ශාසනයෙහි අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. ඇයි? ඔබේ ජීවිත කාලය තුල මේ ශාසනය අතුරුදහන් වෙන්න දෙන්න එපා. මේ දහම් පණිවිඩය ඊළඟ කෙනාට දීලා ඔබ නෙද්දක පියාගන්න කියලා. මහා දේව සූත්‍රයේ ලස්සන සඳහන් කරනවා. ඔබේ ජීවිත කාලය තුල මේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්න දෙන්න එපා. මෙවැනි දර්ශනයක් තියෙනවා කියලා ඊළඟ කෙනාට කියලා තමයි ඔබ අවසන් ගම යන්න ඕන. පින්නතුනි අප මේ සඳහන් කළේ මේ චතුරාර්ය සත්‍ය දුක දුක සත්‍යයක් කියන්නේ මොකද්ද? දුක කියන්නේ සාමාන්‍යයෙන් බාහිරට පේන ලෙඩවීම මහලුවීම ආදී දුක. එහි මූලය වන දුක සත්‍ය කියන්නේ අර අතීත කර්ම විපාක විදිහට ලැබෙන ස්කන්ධ පංචකය. ඒක විපාක මාත්‍රයක් විතරයි. ඒ දුක සත්‍ය පාදක කරගෙන හටගන්නා වූ දුකටයි දුක කියලා කියන්නේ. එතකොට අර මුලින් හටගන්න ස්කන්ධ පංචකය පිරිසිඳ දැනගන්නකොට මොකද වෙන්නේ? දුක්ඛ සමුදය වන තෘෂ්ණාව නැත්නම් අවිද්‍යාව ටිකෙන් ටික අඩු වෙලා යනවා. අවිද්‍යාව අඩු වෙනවා කියන්නේ විද්‍යාව පහළ වෙනවා. සමත විදර්ශනා වැඩෙනවා. මේ විමුක්තියට ටිකෙන් ටිකපත් වෙනවා. මාර්ග සත්‍යයේ බාහිර ලෝකයකට සංවර වීමක් නෙවෙයි, මේ අභ්‍යන්තරයේම නන්දි රාගය දුරු කිරීම සඳහා දර්ශනයකින් යුක්තව කායික වාචික සංවරය ඇති කරගෙන මේ දර්ශනය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා වූ හිත සමාධිමත් කරගන්න. හැකිතාක් හිත එක අරමුණක තියාගන්න වාරය කාලය ටිකෙන් ටික වැඩි කරනවා. හැබැයි වඩාත්ම සාර්ථක වන්නේ සමතේ නෙවෙයි, විපස්සනාවෙන් බලන වෙලාව. සමතේ කොයි තරම් දිග කාලයක් තිබුණත් ඒ සමතේක මොහොතෙන් අතුරුදහන් වෙන්න පුළුවන්. අහසින් යන කෙනායක මොහොතෙන් රාග ඇති වෙලා වැටෙන්න පුළුවන්. නමුත් ප්‍රඥාව දිනු කරුණාට එහෙම වෙන්නේ නැහැ. ප්‍රඥාව දිනු කරු පමණට එතනින් ගැඳිලි ඉන්නවා අපි. හැම මොහොතෙම ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි කියලා දකිනවා. දකින්නේ වර්තමාන ඇස නෙවෙයි, දකින්නේ මේ වර්තමානයේ පේන රූපය නිස්පාදනය කරන්න මුල් වෙච්ච දිත්තේ දිට්ඨමත්タン කියන මේ අතීතයේ නිරුද්ධ වෙච්ච ඇස රූපය චක්කු විඥානය හටගෙන නිරුද්ධුණා කියලා දකිනවා. මේ මොහොතේ ඇහෙන ශබ්දේ තේරුම් ගන්නකොට ඒ ශබ්දයට පාදක වෙච්ච කනත් ශබ්දයත් සෝත විඥානයත් නිරුද්ධ වෙනා කියලා දකිනවා. මේ මොහොතේ ගඳ සුවඳක් විඳිනවා නම් මේ ගඳ සුවඳ විඳිනකොට තමන්ගේ ඒ මුලින් හටගත්තු නාසයත් ගහන විඥානයත් ගහණයත් සත් ගන්ධයත් මේ දේ නිරුද්ධුනා කියලා දකිනවා. දිවට රසයක් එනකොට රසයක් දැනෙනකොට දිව ඔස්සේ ඊට මූලික පදන මෙච්ච මුල් අවස්ථාවෙන්ට හටගත්තු තමන්ගේ දිවත් ජීවහා විඥානයත් ඒ රසයත් නිරුද්ධුනා කියලා දකිනවා. කයෙන් පහසක් විඳිනකොට ශරීරයට වේදනාවක් එනකොටම දකිනවා. මේ වේදනාව තේරුම් ගන්නකොට ඒ මුලින් ඇතිවෙච්ච කයත් පොට්ටම්බියත් කාය විඥානියත් කාය සංපස්යත් නිරුද්ධ වෙලා මම මේක තේරුම් ගන්නේ මනෝ විඥානය කියලා දකිනවා. ඒ මනෝ විඥානයත් අනිත්‍යයි, පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. ඒක අනාත්මයි කියලා දකිනවා. ඒ විතරක් නෙවෙයි මේ සියලුම අධ්‍යක්ීම් හේතු වන ස්වභාවය ගැන කිසිදු තැනක හෝ අනිමිත්ත, ශුන්්‍යත, අපහනිත විදියට ඉනවා. කිසිම දෙයක් නිමිති වශයෙන් හිත බැසගන්නේ නැහැ. කිසිම දෙයක් සාර විදියට ගන්න ස්වෝණි විදියට දකිනවා. කිසිම දෙයක් ප්‍රණිත විදියට හරයක් විදියට ගන්න හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන ලෝකේ දකිනවා. මෙන්න මේ දැකීමෙන් වේගවත්ව තමා මේ ආධ්‍යාත්මික ගමනේ ඉදිරිය බලා පියවර යනවා. මේ ප්‍රඥාව වැඩිවීමත් එක්කම තමන්ට විවේක ලැබෙන හැම අවස්ථාවකදීම මොකද කරන්නේ? මෛත්‍රී භාවනාව ඇතුළු තමා කැමති සමත භාවනාවක්, බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, දේවතානුස්සතිය මේ වගේ සමත කමඨහනක් වඩමින් තමන්ගේ හිතේ තැම්පත් බව ඇති කරගන්නවා. ඒ සඳහා ඇකිතාක් දුරට සීලය දිනු කරගන්නවා. තමා කරන හැම දෙයක්ම කරන්නේ කුමක් සඳහාද? මෙන්න මේ ආධ්‍යාත්මික ලක්ෂ්‍ය සිහින තියාගෙන. මේ සිහින හිතේ තියාගෙන වැඩ කරනකොට මොකද වෙන්නේ? කොච්චර වැඩ කරත් වෙනදෙන මහන්සියක් නැහැ. සමහර වෙලාවට ඔබට නිදිය ගන්න හිතේ ඔබට එදාට අවබෝධ වෙයි නිදියගෙන ලබන විවේකයට වඩා විවේකයක් ලැබෙනවා මේ ධර්ම මානසිකාරයත් එක්ක ඉන්නවා කියන එක. මේකට කියනවා ජාගරියාන යෝගය කියලා. අපි නිදිය ගන්නෙ ශරීර විවේකයක් ගන්න. මේ ධර්මයේ කාලය ප්‍රගුණ කරනකොට ඔබට හිතෙනවා නිදා ගන්න එකට වඩා රිලැක්ස් එකක් එනවා මේ ධර්ම මානසිකාරයත් එක්ක ඉන්න එක කියලා. මේ සතර සතිපට්ඨානයත් එක්ක ඉන්නවා කියන එක. ඒ විතරක් නෙවෙයි ඔබ ලෝකෙට කරන්න පුළුවන් ඉහළම යහපත, පුළුවන් උපරිම යහපත ඔබෙන් වෙන්න තියෙන දේවල් කරනවා. මෙවැනි දර්ශනයක හිටිය කියලා හිතන්න එපා අනිත් දේවල් කරන්නේ නැහැ කියලා. ඔබට පේනවා ලෝකේ බොහෝ අය මේ දර්ශනයක් නැතිකම නිසා දුකෙන් විඳින අය ගැන පේනවා ඔබට. ඒ විතරක් නෙවෙයි මේ දර්ශනයක් තේරුම් නොගෙන අඩු ගානේ ලෞකික කුසලයක්වත් නොගෙන අපාගත වෙන සත්‍යම් ඔබට පේන ගන්නවා. ඔබ ආවම වශයෙන් බුදුරජාණන් වහන්සේට ගිලම්පස ටිකක් වතුර කෝප්පයක් පූජා තැන් කෝප්පයක් තැන් වීදුරක් පූජා කළා හරි හැමදාම ප්‍රාර්ථනා කරනවා. අනේ මේ දුකට පත් වෙන සත්‍යයන් සුගතිගාමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ කරන හැම පින්කමක්ම මිය ගියාට අනුමෝදන් කරනවා. ඔබේ ඥාතින් විතරක් නෙවෙයි මේ විශ්වයේ ඉන්න හැම සත්‍යයන්ටම අනුමෝදන් කරනවා අයියේ. ඔබ දන්නව මේ ලෝකේ ඉන්න සියලුම අය වෙන පිට කවුවත් නෙවෙයි. කවුද? ඔව් අපේ මාතීත ඥාතින් මේ. අන්න එදාට ඔබට නිර්මාංශ භෝජ ප්‍රශ්න අහන්න වෙන්නේ නැහැ. මස් මාළු අනුභව කරන එක හොඳද නරකද කියලා අමුතුවෙන් ඔබට එදාට ප්‍රශ්නයක් අහන්න වෙන්නේ නැහැ. ඔබට ඒ ප්‍රශ්නේ විසඳිලා එදාට. ඒ නිසා මෙන්න මේ දර්ශනේ යුක්තව අපේ චර්යාව වෙනස් වෙන්නට ඕන. එහෙම නැතුව ඇති කරගන්න චර්යාව පින්නතුණේ ඒක සීලම්බත පරමාසයට යනවා මිසක් නිවන් දොරටුවක් වෙන්නේ නැහැ. මෙවැනි දර්ශනයක ඉන්න කෙනාට පින්නතුණි ඔවුන් සත්‍ය කරුණාවෙන් ඉහළ මට්ටමේ ඉන්නම හැබැයි ඔහු කිසි විටකත් අගතිගාමී වෙන්නේ නැහැ. ලෝකයේ කෙරේ මැදහත් උපේක්ෂා සාගතව බලන ඔහු. ඔහු ඊටාම බුද්ධිමත් විදියට ඔහු මේ සඳහා ආදාන ක්‍රියාවන් සිදු කරනවා. එදාට ඔහු මස් මාංශ අනුභව කිරීම හොඳ හෝ හොඳ නැහැ කියන කිසි මන්තයකට යන්නේ නැහැ. එදාට ඔහු ඉන්නේ කොච්චර දුරට ප්‍රඥාවෙන් ඉන්නවාද නැද්ද කියන එක විතරයි ඔහුට අදාළ වෙන්නේ. එදාට ඔහු සත්‍ය කරුණාවේ උපරිම මට්ටම ඉඳගෙනයි මේ සියලුම දේවල් කරන්නේ. ඔහු මිය ගිහිව සත්‍යයන්ට නෙවෙයි ඇත්තටම ඔහු මෛත්‍රී වඩන්නේ. ඔහු මෛත්‍රී වඩන්නේ මේ තව මොහොතකින් මිය යන්න මිය ගිහිලා දුගතිගාමි වෙන්න ඉන්න අයටයි ඔහු අනුකම්පා කරන්නේ. මරණය නෙවෙයි පිනුතුනි ප්‍රශ්නය නැවත මැරිලා ඉපදෙන ස්ථානය. අන්න ඒ ස්ථානය සුගතිගාමි කරවන්න ඔහු එදාට කටයුතු කරනවා. ඔහු එදාට මරණයට පත් වෙන සත්‍යය නිදහස් කරන්න නෙවෙයි බලන්නේ. එදාට බලන්නේ සත්ව ඝාතකයන් නිදහස් කරන්න. සත්‍යයන් 100ක් නිදහස් කරාට වඩා වටිනවා පින්නතුනි. සතුන් 100 ගානක් ඝාතනය කරන එක මිනිස්සේ ඒකෙන් වළක්ව ගන්න එක. අන්න ඒ සඳහා යෝගය දර කටයුතු කරන. අන්න ඒකයි බුදුදහම කියලා කියන්නේ. මැරෙන සත්‍යයන් බේරන නෙවෙයි හුයන්නේ. ඔහු මරන් ඔහු යන්නේ සත්ව ඝාතනය කරන මිනිසුන් ඉවරදි කරන්න. එදාට ඔහු මෙන්න මේ දර්ශනයයි මේ දහම අරගෙනයි සමාජයට යන්නේ. අපට එක වකුගඩුවක් දන් දෙන්න පුළුවන් පින්නතුනි. ඒක හොඳ දෙයක්. ඒක බෝධිසත්ව චර්යාවක්. හැබැයි අපට වකුගඩු 100ක් නරක් වෙන්න ඉන්න මිනිසුන්ට වතුර ෆිල්ටර් බෙදන්න පුළුවන් අපට. ඒ මිනිසුන්ට තියෙන විස ආහාර වලින් වළක්ව ගන්න පුළුවන්. වැරදි දේවල් ආහාර වලට දාන එක මුදව ගන්න පුළුවන්. එතකොට බලන්න බුද්ධ ශ්‍රාවකය කොයිතරම් බුද්ධිමත් විදියට වැඩ කරනවද කියලා. ඉතින් මේ දහම උපරිම වඩාගෙන එකාතකෙන් සුගතිගාමි වීම සඳහා ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් භාවය, දානය, ප්‍රඥාව හැකිතාක් දිනු කරමින් ඒ සිටිවිලි වල හැකිතාක් ඉන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතේ වැඩිපුර සිහිපත් වෙන දේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය, ඔබ දීපු දානය, සිල්වන්ත භාවය, මේ වගේ කරුණු නිතර නිතර මෙනෙහි කරන්න, ලෝකෙට මෛත්‍රිය වඩන්න, අනිත් පැත්තෙන් හැකිතාක් දුරට ප්‍රඥා දින වෙන විදියට, අවිද්‍යාව දුර වෙන විදියට හැකිතාක් ප්‍රඥාවෙන් ඉන්න උත්සාහ කරන්න. ඇසර රූපයන් දකිනකොටම, කන්න ශබ්දයක් අහනකොටම, මේ ඉන්ද්‍රිය හයෙන් මරමුණු වෙනකොටම බාහිරට නැඹුරු වෙන්න ඕන. මගේ හිතට දැන් මොකද වෙන්නේ? මගේ හිතේ ස්වභාවය මොකද්ද කියන එක තේරුම් ගන්න. අන්න ඒ ඉහළම ප්‍රතිඵලය කියනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ ඉහළම ලක්ෂණය. මොකද්ද? භාවිත ඉන්ද්‍රිය පුද්ගලෙක් විදියට උට ඇසට පේන රූපය ඔහු අකමැති රූපයක් නම් ඌට ඒක කැමති රූපයක් විදියට ඔහුගේ පර්සෙප්ෂන් එක වෙනස් කරගන්න පුළුවන්. සංඥා වෙනස් කරගන්න පුළුවන්. බාහිර දකින රූපේ අසුභ රූපයක් නම් සුභ රූපයක් කරගන්නත් පුළුවන්. බාහිර සුභ රූපේ අසුභ රූපයක් වුණා නම් එහෙම කරගන්නත් පුළුවන්. සුභ අසුභ බව දෙකම දුරු කළා උපේක්ෂාවෙන් ඉන්න කැමති නම් එහෙම ඉන්නත් පුළුවන්. තේනොතින් බලන්න බුදුදහමේ වෙන මානසික පරිවර්තනය කොච්චරද කියලා. මොනදී අපි බාහිරට නැඹුරු වෙලා බාහිර රූපේ අවිද්‍යාවෙන් සැප දුක් බාහිරින් ගත්තු අපි ප්‍රඥාවෙන් ඉහළට ගියම කොහමද? ඕනෑම පිළිකුල දෙයක් සුබ විදිහට මෙහෙ කරන්න පුළුවන්. ඕනෑම සුබ දෙයක් පිළිකුලෙන් අභ්‍යන්තරයේ විනිවිද බලන්නත් පුළුවන්. සාමාන්‍ය කෙනෙක් බාහිර රූපේ ලක්ෂණ බලද්දී ඔහුට එතනම බාහිර ගැඹුරට ගිහිල්ලා ඇතුළ අභ්‍යන්තරේ බලන්න පුළුවන්. ඕනම පිළිකුල දෙයක් අනිත් අය බැහැරට කරද්දී අසනීප වෙච්ච රෝගියෙක්, කුෂ්ඨ රෝගියෙක් අනිත් අය බැහැර කරද්දී මෙයාට ඕන සුභ සංඥා මෙනෙහි කළා දෝතිම්ම යාම අරගෙන එයාට උපස්ථාන කරන්න පුළුවන්. මේ පිළිකුල් නොපිළිකුල් බව දෙකම දුරු කළොත් නම් මේ දෙකම බාහිරින් නේද ඇති වෙන්නේ කියලා අභ්‍යන්තරය බලලා නිරෝධය බලලා සංඛාර උපේක්ෂා ඥානයේ විදියට උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. එදාට පින්නතින ඔහුගේ ගමන් මඟ මල් තියෙන ගමන් මාවතක් වෙනවා. ඔහු කොතන ගියත් මේ දර්ශනයත් එක්ක කියන්නේ ඔහු කොතන ගියත් එකාතකින් මෛත්‍රිය වඩමින් අනිත් පැත්තෙන් සතර සතිපට්ඨානය තුලින් දෙමින් ඔහුගේ ගමන ආධ්‍යාත්මික සුවදායී ගමනක් වෙනවා. ඔහු හැම මොහොතෙම විමුක්තිය කරා යන්නේ ඔහු කරන හැම දෙයක්ම ආරස්නගේ කමාරක ඉඳගෙන සම්මා දිට්ඨියෙන් ඉඳගෙන සම්මා සංකප්ප සම්මා ජීවාදී ප්‍රතිරක්ෂා කලන් දරුවෙක් හැදුවත් හැම දෙයක්ම කරන්නේ මේ දර්ශනෙට ළඟා වීම සඳහා උපකාරවත් බවට. ඔහු නිදාගත්තත් ඔහු නිදාගන්නේ නිවන් දකි. ඇයි ඒ නිදාගෙන විවේකය අරගෙන ඊළඟ මොහොත ඉක්මනට ආදි වෙලා අනිත් පැරඩික භාවනා කරන්නේ මේ බුතිය ගන්න. ඔහු එදාට බුදිය ගන්නෙ නිවන් දකින්න. එනිසා පින්නතුන් මේ ගමනේ අපි ඉදිරියට යන්නට උත්සාහ කරමු. මේ ගමනේ මේ රූපය බලන්න බලන්න සක්කාය දිට්ඨිය නැත්නම් රූපය තුල හිත බැසගන්න එක රූප වේදනා දිස්කන්ධ පංචක හිත බැසගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙමින් ඔහුගේ සක්කාය දිට්ඨිය ටිකෙන් ටික අඩු වෙනවා. ඔහුගේ සීලබ්බත පරාමාස අර බාහිර දේකට සංවර වීම යන සීලය අඩු වෙලා ඔහු බාහිර අවබෝධ කර ගැනීම සඳහාම සංවර කරගන්න සීලයක් බවට පත් වෙනවා. ඔහුගේ විචිකිච්ඡාව දුරු වෙනවා. අතීතයේ මම හිටියද නැද්ද, අනාගතේ නැවත උපදිනවද නැද්ද, ඒ ප්‍රශ්න ඔහුට ඊළඟට එන්නේ නැහැ. ඔහුට විගත කතං කතේ කියලා කියන කිසිම ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ. නිවන් මඟ සම්පූර්ණයෙන්ම දැකලා හොදීන්. ඊටාම කරවල රාත්‍රියක ඉන්නකොට එක පාර විදුලියක් හිටුවොත් අතුරු සිදුරු නැතුව සම්පූර්ණයෙන්ම ඔහුට මට අපිට අපේනවා. නමුත් එක සල්ප මොහොතයි පේන්නේ. ඊට පස්සේ අන්ධකාරය වැසලියනවා. නමුත් ඔහුට සම්පූර්ණයෙන්ම ඔහු වටා පිටාව දැක්කා. අන්නේ වගේ තමන් අතීතයේ හිටියද අනාගතයට යනවාද ඒ කිසිම ප්‍රශ්නයක් ඔහුට එන්නේ නැහැ. ඔහු දන්නවා අතීතයෙන් එන්නවත් වර්තමානයේ යන්න තරම්වත් දෙයක් නැහැ. මේ මොහොතේම මේ තත්පරේ ඉඳලා ඊළඟ මොහොතට යන ස්කන්ධ පංචයකට නැතිකොට අතීතයේ හිටියද නැද්ද කියන ප්‍රශ්නෝට මුකුත් දෙන්නේ නැහැ. ඒ ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කරන්නේ සම්මුති සත්‍ය තුල. ඒ දේවල් ඔක්කොම කතා කරන්නේ කර්ම චක්‍රය තුල ඉඳගෙන. දැන් අපි මේ යන්නේ කර්ම චක්‍රයෙන් නිදහස් වෙන මාර්ගයක මේ යන්නේ. ඔහු ළඟ ටිකෙන් ටික කාම රාග, ඒ වගේම ද්වේෂය ටිකෙන් ටික අඩු වෙනවා. භව රාග, රූප රාග, අරූප රාග, මාන ආදී මේ කෙලෙස් දහම් දුර වෙලා ටිකෙන් ටික අවිද්‍යාව දුර වෙන මාවතී අනුසය මට්ටම දුර වෙමින් ඒ දැනත් ඉදිරියට යනවා. තින තුන ප්‍රශ්නේ මහන තියනවා නම් අහන්න පුළුවන්. දෙවන කරුණ සාකච්ඡා කළා. ඉතින් මේ දැනුම යථාර්ථයක් බවට පත් කරගන්න මාර්ගය තමයි සතර සතිපට්ඨාන කියලා කියන්නේ. සන සවසරයි. ඔව්. තවහන. සවහනවා. තවහන. අසනත් අද අර ඔබවහන්සේ මුලින් සඳහන් වුණා අර සුන්නත අනිමිත් අපන්හිත කියන වචන කීපය. සනත් එතනදී මේ සුන්නත භාවය මේ නිසත්ව නිජව සුන්නෝ කියන තන තියෙන ඒ එකම තේරුම ගන්න. ඇත්තම මේ ශුන්‍යද කියන්නේ හේතුඵල ධම දකින්කොට ඇතිවන අවබෝධය. කියන අස්මින් සති දන් හෝති, අස්මින් අසති දන් හෝති කියන අවබෝධයත් එක්ක ඇතිවන අවබෝධයක් මේක. සාමාන්‍ය කිසිවක් නැහැ කියලා එකක් ගත්තොත් ඒක අපි අන්තයකට යනවා. ඒකට කියන්නේ මේ නාස්තික දෘෂ්ටිය කියලා. උච්ඡේදවාදයට යනවා. සාමාන්‍යයෙන් අපි ගත්තොත් බාහිර කිසිම දෙයක් නැහැ කියලා අපි කියනවා. හැබැයි කිසිම දෙයක් නැතිව බව දකින පුද්ගලෙක් මේ පැත්තේ ඉන්නවා. දැන් අපි කියමු අපි ශාලාවකට යනවා. අපි කියමු ශාලාවේ කවුරුවත් නැහැ කියලා අපි කියනවා. හැබැයි ශාලාවේ කවුරුවත් නැහැ කිව්වොත් මේ නැහැ කියන කෙනා ඉන්න මේ පැත්තේ. එක්කෙනෙක් ඉඳලා ඉඳලා තියෙනවා. ඒ වෙන්නේ ශූන්‍යතාවාදයක් නෙමෙයි බුදුදහමේ කියන්නේ. බුදුදහමේ ශූන්‍යතාවයේ සම්පූර්ණ පදනම පරිසම්පාදය. අස්මින් සතිදං හෝති, අස්මින් නසතිදං හෝති කියන දර්ශනය තමයි ශූන්‍යතෝ ලෝකෝ අවේකසෝ කියලා කියන්නේ. කිසිවක් නැහැ කියලා ගත්තොත් ඒක නාස්තිකවාදයට යනවා. බුදුහාම දේශනා කළේ ස්කන්ධ පංචකයේ සමුදය හට ගැනීම දකින්න කෙනා නැත කියන අන්දිට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ Nirodhe දකින්න කෙනා ඇත කියන අන්දිට යන්නේත් නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකම එකම දර්ශනයෙන් දුර වෙන හේතුඵල ධම පරිසම්පාදේ දකින්න නුවණ ඒ අවබෝධයක තමයි මේ ශුන්‍යතාවය කියලා කියන්නේ. ඒක නාස්තිකවාදයෙන් වෙනස් දෙයක්. ඔය එක ප්‍රයිසන ඒකන්දී අර දැන් শূন্যත අනිමිත් අපනිත කියනකොට කුලවේදල සූත්‍රයේ තියෙන ඒකෙන්දී කියවෙන්නේ ඒකම සම්මත නැත්නම් මේ වරත් කරනවා. ඒ අදහසමයි. ඒ අදහසම වෙන වෙන වචන වලින් තමයි සංසඳහන් වෙන්නේ. අනිමිත් කියන්නේ නිමිති වශයෙන් කිසිම තැනක හිත බැස ගන්න නැහැ කියන එක. අපනිත කියන්නේ කිසිම දෙයක් ප්‍රනිති වශයෙන් සාර වශයෙන් ගන්න නැහැ කියන එක. මේ තුන එකට සම්බන්ධව සමගාමී වෙන්නේ. අනිමිත්ත, ශුන්‍යත, අපහිත කියලා. සමාවෙන්න අපි හඳුනන්නේ. යමක හඳුනනට ඇති වෙච්ච මිත්‍යා දිට්ඨියත් මේකම අපි හඳුනන්නේ. මොකද්ද? යමක හඳුනනට ඇති වෙච්ච මිත්‍යා දිට්ඨිය. ඒ සිද්ධිය නම් මට සම්පූර්ණ මතක නැහැ. පොඩක් කිව්වොත් මට විස්තර කරන්න පුළුවන්. සාති හඳුනනටද? යමක හඳුනන. ඒ විස්තරේ මට පොඩක් කියන්න. මරණින් පස්සේ කෙනෙක් ඉන්නවද නැද්ද කියන්නේ. ඔව් අත්තමයි. ඔව් යමක අහඳු විතරක් නෙවෙයි අත්තම කීප දෙනෙක් මේ වගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. ඒ කියන්නේ අව්‍යාකෘත ප්‍රශ්න කියලා බුදුදහම බැහැර කරන්නේ තේ ප්‍රශ්නමයි. ඇත්තෙන්ම ඒ ඔක්කොම ප්‍රශ්න ඇති වෙන්නේ මේ පටිසම්පාදේ නොදැනීම හේතුවෙන්මයි. ඒ කියන්නේ සත්‍යයෙන් මරණය පස්සේ ඉන්නවද නැද්ද? ඒ සම්පූර්ණ ප්‍රශ්න වලට මූලික හේතුව මේ හේතුඵල ධර්ම නොදැනීමමයි. හේතුඵල ධර්ම දකිනකොටම හෝ මරණයෙන් පස්සේ සත්‍යයක ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නය පොහරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකෙන් මොන අංකයකට ගියත් තමා අංකයකට වැඩ නැගෙන එක දන්නවා. ඒ අංක දෙකම දුර වෙන දර්ශනය තමයි පරිසම්පාදී කියලා කියන්නේ. ඇස රූපේ චක්කු විඥානය නිරුද්ධන. ඔව් ඒ හැම දෙයක්ම සඳහන් වන්නේ අහුත්වා සම්බුතං උත්වානව විසති කියන එක. මේ ඇස දිගට යන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හේතු ඇති කලින් හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ හැට සාපේක්ෂව තමයි රූපේ නිර්මාණය වෙන්නේ. බාහිර තියෙන රූපයක් වෙනව නෙවෙයි අපට. අපේ ඇහැට ඇහි ශක්තිය අනුව මේ මොහොතේ නිර්මාණය කළ දෙන දෙයක් තමයි රූපය කියලා කියන්නේ. එතකොට මේ රූපයක් මෙතන ඉඳලා ඊළඟ මොහොතට යන එකක් නෙවෙයි. ඊළඟ මොහොතේ අපි ස්පර්ශ කරනකොට ඊළඟ මොහොතේ ඇති වෙන සම්පූර්ණම අලුත්ම රූපයක්. ඔය ඔක්කොම එක ඇස රූපය ස්පර්ශය චක්කු විඥාණය ඔය වගේ කරුණු 10ක් සඳහන් කරනවා. ඒ සියලුම දේවල් හේතුඵල ධර්ම මත ඇතිවන දෙයක්. එක තැනකින් අනිත් තැනකට යන දෙයක් නෙවෙයි. ඒ අවස්ථාවේ මනසේ ස්වභාවය අනුව නිර්මාණය වෙලා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන ස්වභාවයක්. අවසරය අපි හඳුනන්නේ අතකොට සාති හඳුනන්නට ඇති වෙච්ච. ඔව් සාති හාමුදුරුව සඳහන් කළේ මරණයෙන් පස්සේ දිගට යන විඥානයක් තියෙන එක. දිගට යන සත්‍යය කියන විඥානයක් තියෙන කියන කතාව තමයි විස්තර කළේ උන්වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න කළේ මරණයෙන් පස්සේ යන විඥානයක් තියා මේ ජීවිතේ ඉන්න කාලෙවත් එක මොහොතක ඉඳලා අනිත් මොහොත ගන්න විඥානයක් නොපවසන මම කොහොමද මරණයෙන් පස්සේ විඥානයක් තියෙනව කියලා කියන්නේ කියලා. එතකොට මේ එක මොහොතක ඉඳලා ඊළඟ මොහොතට යන නিত্য සපාත්මයෙන් පුද්ගලයෙක් නොපෙනෙන ලෝකයක මරණයෙන් පස්සේ කතාවක් අමුතුවෙන් කියන දෙයක් නැහැ. හැබැයි ඒකේ නාස්තික දෘෂ්ටියක් නැහැ. සත්‍ය පුද්ගලෙක් නැහැ කියන අන්තයට යන්නේ නැහැ. ඒක නිතරම හේතුඵල ධහම මත පදනම ඉඳගෙන තමයි කියන්නේ. මොකද ඊටාම සියුම් විදිහට අපි අන්තවලට වැටෙනවා. මොකද බොහෝ විට අපි සාස්ත්‍ය දෘෂ්ටියේ ඉඳලා සාස්ත්‍ය දෘෂ්ටියෙන් මිදෙලා බොහෝ විට වැටෙන්නේ අපි උච්චේත දෘෂ්ටියට. හරියට දර්ශනයක් නැතිවොත් බොහෝ විට නැති කෙනා අන්තයට තමයි අපි යන්නේ. අන්නේ දෘෂ්ටිය නිදහස් වෙන නම් හේතුඵල ධර්ම ගැන හැකියතා දුරට අපි තේරුම් ගන්නට වෙනවා. කොහොමද ජාති ජාතිත් පින් අපි හඳුනන්නේ? හොඳයි, ඒකෙන් සරණයි. නැවත කතාව මේ තුමා හඳුනන වැඩම කළා තේ දැනෙනවා වාසිය අද සම්බුද්ධාලක බුද්ධ ශ්‍රේහරේ වැඩම කිරීම. හොඳයි. හැම දිනාටම එහෙනම් බොහොම පින් අද අපට ලැබෙලා තියෙන කාලය මෙතනින් අවසන්. ඉතින් අද පින්නතුනේ හිතේ ඇතමිට භාවනා කරන්න වෙලාවක් ලැබුණේ නැද්දෝ කියලාවත් හිතෙන්නේ. නමුත් පින්නතුනේ පැහැදිලිවම ධර්මයේ සඳහන් වෙනවා භාවනාවෙන් බැහැර වූ ධර්ම ශ්‍රවණයක් නැහැ කියලා කියනවා. අපි හරියට ධර්ම ශ්‍රවණය කරනවා නම් ඒ හැම මොහොතක්ම භාවනාවක්, ඒ හැම අවස්ථාවකම විමුත් ආයතනයක්. මන අහන ඔබට විතරක් නෙමෙයි මන දේශනා කරන දේශකයටත් ඒක හැමයි. ඔබට විතරක් නෙවෙයි තව විශ්වයේ බොහෝ සත්‍යයන් ඒ අයගේ මට්ටම් අනුව, ඒ අයගේ පුණ්‍ය මහිම අනුව මෙවැනි අවස්ථාවල සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණය කරනවා. ඉතින් ඒ හැම සත්‍යයන්ටමත් මේක ඒ අයගේ ජීවිතවල ප්‍රඥාව දිනු කරගන්න අවස්ථාවක් වෙනවා ඇතැයි කියලා අපි හිතනවා. ඉතින් අද මේ පින්කම සිදු කිරීමෙන් ඔබ පින්තුන් හිමහත් ශ්‍රද්ධාවෙන් හිමිදිරි පාන්දර ඉඳලා විහාරස්ථානට ඇවිදිලා අෂ්ටාංග උපෝසථ සීලය සමාදන් වෙලා බණ භවනා දිනුයි පින් දහම් සිදු කරලා රැස් කරගත් මේ සියලු පින්කම් අද විශේෂයෙන් මේ පින් අනුමෝදන් කරපු අයට අනුමෝදන් කරවමු. විශේෂයෙන්ම ලිලී කරන මහත්මිය බලාපොරොත්තු වුණා එතුමියගේ ඒමිය ගිය විලියම් ටර්නර් මහත්මයාට පුණ්‍ය අනුමෝදනා කරන්නට. ඒ වගේම ටයිටස් ද සිල්වා මහත්මයා තමන් නමින් මියගිය ආදරණීය පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ අතුළු ඔබ නමින් මියගිය ඒ වගේම ඒ ලක්ෂ්මී හප්පිටිය මහත්මිය ආදරණීය මෑණියන් අතුළු ඒ මියගිය හැම දිනාටම අපි පුණ්‍යානුමෝදනා කරමු. ඔබ නමින් මියගිය කිසියම් ඥාති පිරිසක් වෙතනම් ඒ හැම දිනාමත් මේ අවස්ථාවේදී සිහිපත් කරගන්න. ඒ හැම දිනාමත් මේ පිරිස සුවපත්ව සසර ජීවිත සුවපත් කරගෙන අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සියලු ගුණ ධර්මයන් දෙවියන් විසින් අනුමෝදන්ව ගෞරවනීය ලොකු හාමුදුරන් වහන්සේ ප්‍රධාන විහාරවාසී ස්වාමින් වහන්සේලා මේ පිනතුන් හැම දිනමත් දෙවියන් විසින් ආරක්ෂා කරගෙන ලබත්වා දෙවියන්ටත් මේ පිනතුන් මොණිමන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගාමනි පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගාමනි පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාගාමනි පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් මේ රස කරගත් සියලු කුණ ධර්මංගල හේතුවෙන් පින්දුන හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තිය සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නින්භයා සෝකම් පන්තාච නිස්සෝකා හොන්තු සම්දේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දෙනාටම තෙරුවන් සරණයි.